සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතු වෙසෙන්නා වූ මේ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් වහන්සේ සිහිපත් කරගෙන ඒ ආයත මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ ෆේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ ඇටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන් දෙවිච ඥාතිත මිත්‍රාදීන් වහන්සේ සිහිපත් කරගන්න සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒ ගතු මිදල සුගත මුදිත වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම චිත්ත කිරණ ධාරාවල් විහිදුවා හැරමින් එයාට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, ඔබගේ දැන ගැනීම පිණිස කරුණු කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනිම කතා කරන්න, ඒ තමයි පින්වතුනි අපි මේ වැඩ කටයුතු දැන් බොහෝ කාලෙක ඉඳලා මේ ධර්ම දේශනා කටයුතු කරගෙන එනවා. මේ වෙනකොට පින්වතුනි ලක්ෂ සංඛ්‍යාත ජනකාය මේ සද්ධර්මය ශ්‍රවණය කරනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ නිර්මල සද්ධර්මයේ ඒ ශ්‍රවණය කළා මාර්ගඵලයන් ලබන මාර්ගඵලලාභී පිරිස ඉන්නවා. එතකොට පින්වතුනි ඒ අපි මේ කරුණු කාරණා කරගෙන එනකොට අපි හැමෝම එක ප්‍රතිපත්තියක හිටියා. ඒ තමයි පින්වතුනි ශාස්ත්‍රූන් වහන්සේ යම් දෙයක් කියලා තියෙනවා නම් ඒ උන්වහන්සේ කියූ දේවල් විතරයි කරන්නේ. උන්වහන්සේ එපා කියලා යමක් කියලා තියෙනවා නම් ඒක දිවි හිමියෙන්ම කරන්නේ නැහැ. එන්නේ එහෙම කටයුතු වල තමයි පින්වතුනි අපි යෙදিলা ආවේ මෙච්චර කාලෙ. එතකොට අපි ත්‍රිපිටක පූජාවන් සිද්ධ කළා. තාමත් කරනවා. මම හිතන්නේ මේ වෙනකොට 34 නමක් විතර පූජා කළා තියෙනවා ත්‍රිපිටක පොත් වහන්සේලා. ඒ ඔබගේ ධනය. නමුත් පින්වතුනි අපි කවදාකවත් ඔබට කියලා නැහැ මෙන්න account එක මේකට සල්ලි දාපල්ලා කියලා. මොකද පින්වතුනි බුද්ධ නීතියෙන් ඒවට අවසර නැහැ. කිසිම දෙයක් උදෙසා දායකයන්ගෙන් සල්ලි ඉල්ලන්න බුද්ධ නීතියෙන් අවසර නැහැ. දායකයෝ තමන්ට කැමති කාලයක පූජා කරන එක ඒක දායකයන්ගේ වැඩක්. හැබැයි ඉල්ලලා ගැනීම බුද්ධ නීතියෙන් අවසර නැහැ. ඉල්ලලා දානයක්වත් ගන්න බෑ. වැඩකින්නේ මලත්. ඉල්ලනවා නම් ඉල්ලන්න පුළුවන් තමන්ගේ ළඟම ළඟින්ම ආශ්‍රය කරන දායකයෙක් කවුරු හරි ඉන්නවනම් අන්නේ කෙනාගෙන් තමයි දෙරට වේතක් හරි ඉල්ල ගන්න පුළුවන්. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ හැටි. ඒක නිසා පින්වතුනි අපි මේ දේවල් පුද්ගලයන්ට කිව්වේ නෑ. ඒ තුලින් අපිට ලොකු අවස්ථාවක් උදා වුණා ශ්‍රේෂ්ඨ පිරිස අඳුන ගන්න. ශ්‍රේෂ්ඨ පිරිස කියලා කියන්නේ ගොඩාක් මේ ලෝකේ මිනිස්සු පින්කම් කරන්නේ පින්වලනේ තමන්ගේ නම ගෙනියන්නේ. ඒකයි මම කියන්නේ මේ ලෝකෙට උපදිච්ච එකාලගෙන් 99.9999%ක්ම අපාගත වෙනවා. සෝතාපන්න උනේ නැත්තම් හෝ අඩුම තරමේ සෝතාපන්න මාර්ගයටවත් ආවේ නැත්තම් ඒ කාන්තෙන්ම අපාගත වෙනවා. යහන්න දෙයක් නැහැ. අද්දුටු ප්‍රත්‍යක්ෂ දේවල් කියන්නේ. හැබැයි මේ නිරය දැකලා නෙමෙයි. පෙරේතයෝ නම් දැකලා තියෙනවා ඇති වෙන්න. මේ පෙරේතයෝ කියන ඒවාත් ඕනේ තරම් අහලා තියෙනවා. උන් විඳින දුකත් අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා. ඒර උන් දුක් විඳේ යයි කියලා දැකලා තියෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම තමයි ඔබට මේ දේශනා කරන්නේ. එතකොට පින්වතුනි මේ මිනිස්සු පින කියන එක ඒ කියන්නේ මේ ශාස්ත්‍රූන් වහන්සේගේ ශාසනයත් උපයෝගී කරගන්නවා තමන්ගේ නම ගෙනියන්න. එහෙම නෙමෙයිද? අද පඳුරක් ගානේ තමන්ගේ නංගහාගත්ත දේශකයන්න් වහන්සේලා නැද්ද? දොස් තියනෝ නෙමෙයි. ඒ අතර උත්තම පිරිස ඇති ඕනේ තරම්. හැබැයි සමහර තව පිරිස ඉන්න පුළුවන් මොකද්ද? මේ මගේ පිරිස. දැන් මගේ පිරිස ඉස්සර වගේ නෙමෙයි ගොඩයි. දැන් මගේ පිරිස මේ මම දැන් ගොඩක් ඉන්නවා මගේ. ආ ඔය අරයගෙනුත් අහනවාද? එහෙමයි පා මෙතනට එන්න. අරූට මාර්ගඵල නැහැ ඔය බොරු කියන්නේ ඕක. ඇයි අර කාලෙක මේක මහත්මෙක් මගෙන් අහලා ඉවල තිබ්බේ? මේ දෙමළ ඉච්ඡා කියන එකේ පද නිරුක්ති හාමුදුරු කෙනෙක් කිව්වයි කියලා. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අපිටත් කියන්න පුළුවන් කියලා දෙමළ ඉච්ඡා කියලා කියන්නේ දෙමළ භාෂාවට කැමැත්තෙන් ඉඳලා මැරිච්ච අය කියලා. ඔය දීල් තිබේ නියම පද නිරුක්තිය. ඒක හාමුදුරු කෙනෙක්. ඉතින් පිංගුතුනි ක්‍රෝධයට පත් වෙච්ච කෙනෙකුට කොහොමද නිරුක්ති පරිසම්බිදා ඥානය ලැබෙන්නේ? ක්‍රෝධයෙන් ඉඳගෙන තව කෙනෙකුට දොස් නගන උත්තමයෙකුට නිරුක්ති පරිසම්බිදා ඥානය පහළ වෙච්ච උත්තමයෙක් ඉන්නවා පිංගුතුනි. ඒ උත්තමයන්ට පුළුවන් පදයක නිරුක්ති කඩන්න. පදයේ නිර්ණය වෙන උක්තිය කියන්න. මේ පදයෙන් මෙන්න මෙහෙම දෙයක් තමයි කියවෙන්නේ කියලා කියන්න. අන්න එහෙම කරන්න පුළුවන් පිරිස් ඒ විදිහට කියනවා. හැබැයි ඒ පිරිස් ගාවට පිරිස යනකොට මොකද වෙන්නේ? සමහර පිරිස්ට කාලේ ඉන්න බෑ. ඊට පස්සේ මොකද කරන්න? අර උත්තමයන්ට බැනවදිනවා. එතකොට පින්වතුනි දැන් ඕයේ හැම එකකින්ම ඔබට පේන්නේ මේ පින කියන එක සහ මේ ධර්මයේ කියන එක මිනිස්සු ප්‍රයෝගී කරගන්නව නේද? තමන්ගේ මාන්නක්කාරකම පෙන්වන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න ප්‍රසිද්ධ වෙන්න. ඔය හැම මේ මිනිස්සු පිනක් කරනකොට එහෙම තමයි. 1%ක් විතර මිනිස්සු ඇති පිනක් කරනකොට මේ තුලින් මට මේ දාණය දීලා මේ ආර්යයන් වහන්සේට නිවන් ලැබෙනවා සේම මේ පිනෙන් මොනියම් හෝ දවසක මටත් නිවන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන දන් දෙන. එහෙම නැත්තම් පින්වතුනි හැමතිස්සෙම දානයක් හරි දෙන්නේ මොකටද? මොකක් හරි බලාපොරොත්තුවක්. එක්ක තාත්තට බින්දෙන, එක්ක අම්මට බින්දෙන. ඒව හොඳ වැඩ, නරක වැඩ කියනෝ නෙමෙයි. එක්ක ව්‍යාපාර දියුණුව සඳහා. මොනෝ හරි දෙයක්. ඊළඟට පින්වතුනි මොකක් හරි එකක් හැදුවොත් එහෙම. මොනෝ හරි දෙයක් හදනවා. අපි දැන් බුදු පිළිමයක් වගේ එකක් හදනවා. අපි දැන් ඕකට දැන් ලක්ෂ 30ක් ගියයි කියලා. හැමතැනම කී කියන්නේ නැද්ද? මම බුදු පිළිමයක් හැදුවා. ලක්ෂ කීයද? ලක්ෂ 30ක්. එහෙම කියන්නේ. ඔන්න ඕක තමයි පින්වතුනි මේ තුට්ටු දෙකේ මිනිසුන්ගේ පින් කිරීම. හැබැයි පින්වතුනි මේ වැලැක්කුවා මිනිසුන්ගේ. අද මේ වෙනකම් පින්වතුනි මේ ත්‍රිවිධක පූජාවල් 34ක් සිද්ධ කරලා තියෙනවා. ඔබගේ ධනෙ තමයි ඒවැ තියෙන්නේ. අපි ඔබගේ ධනෙ. Tamanට පුළුවන් ආකාරයෙන් කරපු දේ. අද මේ වෙනකම් ඔබගේ නමක් ගම කියලා තියෙනවද අපි මෙතන? නැහැ. ඒකෙන් කියන්නේ ඔබට පින් නැහැ කියලාද? නැහැ, ඔබට අප්‍රමාණ පින්. මම මෙතන ඔබගේ නම කිව්වනම් ඔබ කරගත්ත පින් ටිකක් ඉවරයි. ඇයි ඒ? පොඩි මානයක් ගහනවා ඉහෙට. දැන් මාන ගහන්න බෑ. ඇයි? කාගේවත් නම් පටවඳින්නේ නැහැ. පින්වතුනි ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ ගිහියොන්ගේ වන්දිබට්ටයෝ නෙමෙයි. ගිහියොන්ගේ ගුණගායනා කරන ගිහියන්ගේ වන්දිබට්ටයෝ නෙමෙයි. සාත්‍රුණහන්දගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ උන්වහන්සේ මේ තේරුම් ගත්ත සද්ධර්මයේ ලෝකෙට දේශනා කළ මිනිසුන්ට නිවන් දකින්න වැඩ පිළිවෙලක් කරලා දෙන පිරිස. පරම ශ්‍රේෂ්ඨ පිරිස දිව්‍ය බ්‍රහ්මාදී නැවිදලා කකුල් අල්ලලා සිප නමස්කාර කරන්න. ඒක තමයි ක්‍රමවේද මේ ශාසනයේ තියෙන. එන වන්දි බට්ටකම් කරන්නේ නැහැ අපි. ඒක නිසා පින්වතුනි ඔබ දානයක් දෙනවා. හැම සතියකම පින්වතුනි කවුරු හරි පින්වතෙක් මේ එන උත්තර පිරිස උදෙසා දානමාන ඒ දේවල් සකස් කරලා මෙතනට අරගෙන එනවා. ඔබ තමන්ගේ ගෙදර ඒවා සූදානම් කරනවා. හැබැයි පින්වතුනි ඒ කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ගේ නමක් කියලා දිනනද මෙච්චරක? ඈ? අහවලාගේ ගෙදර අද මේ දාමයක තියෙන්නේ? එහෙම කියලා දිනනවද? නැහැ. ඇයි ඒ? ඒ කෙනාට ඒකේ පින අරන් දෙන්න. පින්වතුනි මම මේ ඔබට කියන්නේ අන්නේ අතරින් පින්වතුනි දැන් ඔබ ශ්‍රේෂ්ඨ වුණා. ඇයි? දැන් ඔබ පින් කරන්නේ පින් පිණිස මිසක් මොකක් පිණිස නෙමෙයිද? නම කියා ගැනීම පිණිස නෙමෙයි. නම් කියා ගැනීම පිණිස පින් කරන කවුරුත් නැහැ. පින්වතුනි මේ සද්ධර්මයේ දේශනා කරන මගේවත් නමක් ඔබ දන්නේ නැත්තම්. මගේවත් නමක් ඔබට කොහෙවත් අහන්න හම්බ වෙන්නේ නැත්තම්. මගේ රූපයක් අහන්න හම්බ වෙන්නේ නැත්තම්. දකින්න හම්බ වෙන්නේ නැත්තම්. එහෙනම් තව මොකටද? මේ නම අරයි යන වැඩක් නෙමෙයි කරන්නේ. මේ නම නැති කරගන්න වැඩක් මේ කරන්නේ. ආපෞසරයක් නමක් දරාගෙන මේ ලෝකෙට එන්න නෙමෙයි මේ යන්නේ. මේක මෙතනින්ම කෙලවරක් කරලා දාන්න. ඔබත් එතනට තමයි ඉන්නේ. අපිත් එතනට තමයි ඉන්නේ. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේගේ නියම සද්ධර්මය අපි කරගෙන යන්නේ ඒකයි. ඉතින් පින්වදනේ මේ අතරේදී මහා පින්කම් මේ පිරිස් කරනවා. මංවත් දන්නේ නැහැ කවුද ඒව කරන්න කියලා. මොකද මම මේ මහතුරුන්ගෙන් අහන්නේ මේ මහතුරු මට කියන්නෙත් නැහැ. කියන අවශ්‍යත් නැහැ. මේ අහම්බෙන් එක මහත්මෙක් මුණ ගැහුණා. මන් දන්නේ නැහැ කවුද කියලා මට මුණ ගැහුණ නෙමෙයි. මේ මහත්තුරුත් එක කතා කරනකොට මට කිව්වා දැන් කාලෙක ඉඳලා එක මහත්මෙක් මම මේ මහත්මයව දන්නෙත් නැහැ. ඒ වගේම මේ මහත්මයාගේ නමක් මම දැනගත්තා කියලා කියන්නෙත් නැහැ, දන්නෙත් නැහැ මන් නම්. ඒ මහත්මයා කාලෙක ඉඳලා පින්වතුනි මාසෙකට ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටලයක් පූජා කරනවා. එතන අපි ලන්ඩනයේ මේ කාලෙක ඉඳලා ත්‍රිපිටක පොත් වහන්සේලා දෙනමක් යවනවා. එක මහත්මයෙක් මම මේ කියන්නේ පින්වතුනි මේ උඹෑ කියන හරක් ගොඩේ සිංහයෝත් ඉන්නවා. අන්න ඒක පෙන්වන්න. ඔබත් ඒ සිංහ යෝනියේ තමයි. හැබැයි වැඩිපුර ඉන්නේ කවුද? උඹෑ කියන හරක්. ඒ හරක් ගොඩේ තව සිංහයෝ ඉන්න බව පෙන්වන්න. එහෙනම් ඔබ තනි වෙලා නැහැ මේ නිවන් මාගේ. ඔබට මේ නිවන් මාගේ ඒකාන්තයෙන්ම තියෙන ඔබට තියෙන මේක සාක්ෂාත් කරගෙන යන්න. ඒ වගේම තව එක උත්තමාවියක් ඉන්නවලු. ඒ උත්තමාවිය කියලා එවලා තියෙනවලු. ලංකාවේ ඕනෑම තැනකට ඕනෑම ප්‍රමාණයක් සීඩී ඉල්ලුවොත් එතුමිය ඒ සීඩී ඒ විදිහට print කරලා ඔක්කොම කරලා දෙනවා කියලා. දීලා එතනට යවනවා කියලා. 1000 කිලෝ 1000ක් හරි දෙනවා කියලා. මේ දැම්මට දැනගන්න ලැබුණේ. අන්න සිංහදුනේ ඒකයි මම කියන්නේ. මේ ඔබ තමයි මේක කරන්නේ. වෙන කවුරුත් නෙමෙයි. ත්‍රිපිටක පූජාවල් පවත්වන්නේ ඔබ. ඔබ මෙහෙත මහන්සියෙන් හම්බ කරගන්න ධනය. එහෙනම් ඒ ධනයට තමයි සිංහදුනේ ඔබ දීලා තියෙන හොඳම ලන්සෝ දීලා තියෙන්නේ. අනිත් ධනයට ඔබ කරන්නේ මොකද්ද? බත් ටිකක් කාලා පහවදාට toilet ගිහිල්ලා ඒක ඉවරයි. ඇඳුමක් අරගෙන ඒක ඇඳලි වුණාම ඒක ඉවරයි. ගේක ඉඳලා ඒක ඉවරුනහම ඒක ඉවරයි. නමුත් පවතිනවා කියලා දෙයක් කරන්නේ ඒක. ඉතින් ඔබ හැමදෙනාම මේක කරනවා. ඒකයි මම කිව්වේ ඔබ හැමදෙනාම සිංහ යෝනියේ. එහෙනම් ඔබ තනි වෙලා නැහැ. ඒ වගේම නම ගෙනියන්න පින් කරන කවුරුත් මෙතන නැහැ. ඒ වගේම මේ සද්ධර්මයේ අහන මානෙක ඉන්න විදිහක් නැහැ. නම ගෙනියන්න පින් කරන්නයි. නම නැති කරන්න පින් කරන්නයි තමයි හැමෝම ඉන්නේ. එහෙනම් අපි කාටවත් නම් අවශ්‍ය නැහැ. මම මේ කිව්වේ මේ හරිම ප්‍රීතියට පත් වුණා මම ඒක ඇහුවාම. ශ්‍රේෂ්ඨ පුරිස. ශ්‍රේෂ්ඨ පිරිස. ඔබ ඇතුළු. මේ හැම වැඩ පිළිවෙලක පින්වතුනි මේ ගමන යනවා. බොහොම ශීඝ්‍රයෙන් මේ ගමන යනවා. ඊයේ මම ලංකාවට කතා කළාම ගිය සතිය ඇතුළත මං හිතන්නේ සීඩී 1000කට වඩා ඉල්ලගෙන ගිහිල්ලා තියෙනවා. තේවල ධනෙ සැපේනවා කොහොම හරි. ඉතින් අපිත් පුළුවන් උපරිමයෙන් කරනවා. උපරිමයෙන්ම කරනවා. සියල්ල සාසනයට. එක බින්දුවක්වත් වෙන දෙයකට නෙමෙයි. පෙනියක් හම්බ කළත් ඒ හැම පෙනියම සාසනයට. ඇයි ඒ? සාසනය නිසා තමයි පින්වතුනි අද සතුටින් ඉන්නේ. සාස්ත්‍රුන් වහන්සේ නිසා තමයි පින්වතුනි අද හැම කෙනාම අඬද්දි අපි අඬන්නේ නැතුව ඉන්නේ. මිනිස්සු දුක් විඳින්දි අපි දුක් විඳින්නේ නැතුව ඉන්නේ. සාස්ත්‍රු සාසනයට පින් සිද්ධ වෙන්නේ. ඒක නිසා සාස්ත්‍රු සාසනය වෙනුවෙන් පින්වතුනි කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම අපි කරනවා. ඔබත් එහෙම කරයි. ඔබට පුළුවන් ප්‍රමාණය. කොහොම කළත් පින්වතුනි කිසිම හේතුවක් උඩ කිසිම දෙයක් සඳහා අපි ඔබට ඔබව ඉන්ෆ්ලුවන්ස් කරන්නේ නැහැ කිසිම දෙයකට සල්ලි දෙන්න කියලා. එහෙම දේවල් නම් අපෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔබට මේ මේ මේ පිරිසත් එක්ක පිනක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මහත් මේ මහත්තුරුත් එක්ක කතා කරගෙන ඒව කරන්න. කවදාකවත් පින්වතුනි ඔබට මෙහෙම මෙහෙම අපි මෙහෙම එකක් කරන්න යනවා. මෙන්න මේ කරන්න යන දෙයට මෙච්චර මුදලක් යනවා. ඒකට අපිට ආධාර කරන්න කියලා කෑ ගහගෙන නම් යන්නේ නැහැ. අපි කරන්න බැරි ඒවා කරන්නේ නැහැ. අපි සාස්ත්‍රුන් වහන්සේගේ අනපිලිපඳින පිරිස. මොකද හේතුව පින්වතුනි උන්වහන්සේ දීපු දේ අකුරටම කරලා ඒක ඉවර කරනවාම තමයි. පාරදා බල ශක්තිය සත්‍යයි නම් ඒ කාන්තේම පිංගතුනි මේ අත්බැවේ තමයි අවසානේක. ඒක තමයි ක්‍රමවේදය. ඔබටත් එසේමයි. ඔබ පිරු පාරමිතා බල ශක්තිමත් නම් ඒ බලයේ ශක්තිමත් නම් පිංගතුනි ඒ කාන්තේම මේක තමයි අන්තිමේක. මෙතනින් එහාට ආයි සියලු දෙනා අදිස්ථාන කරන්න පිංගතුනි මෙතනින් එහාට කාම ලෝකයකටවත් අඩුම තරමින් නොවෙන්න වග බලා ගන්න. ඒ කියන්නේ අනාගාමීත්වයවත් සාක්ෂාත් කරගෙන මැරෙනවා කියලා. ඒ උදෙසා මෙහෙත මහන්සි වෙන්නේ ඒ උදෙසා සිත් මෙහෙවන්න පින්වතුනි ඒ අදාළ කරුණු සකස් වෙයි. මම ඔබට කිව්වා පින්වතුනි අපි ඔබ වෙනුවෙන් ආරාම ඉදි කරනවා දැන්. ඔබ වෙනුවෙන් අපි ආරාම ඉදි කරන්න සීල දේ සූදානම් කරගෙන යනවා. හැබැයි ඒ කටයුත්තදී උනත් පින්වතුනි අපි ඔබ කවදාවත් මේ account number එකක් එහෙම දාලා මේවට සල්ලි දාන්න කියලා නම් කියන්නේ නැහැ. ඒක තමයි අපේ විදිය. අපිට කරන්න පුළුවන්. ඇයි? මේ ගමන අපි යන්නේ පින්වතුනි. මනුස්ස ලෝකේ ඉන්න සුළු පිරිසකුත් මහා දේව සභාවකුත් එක්ක. ඒ පිරිස් පින්වතුනි ඒවට අදාළ කටයුතු සිදු කරයි. ඒව ඒ කාන්තේම සිද්ධ වෙයි. සමාධිගත ක්‍රමවේදවලට අනුව අපි දැකලා තියෙනවා 10000ක් මහා සංඝරත්නයේ බිහිවන ස්ථානයක් තමයි අපි මේ ඉස්සරහා ගොඩනගන්නේ. මාර්ගඵලලාභී මහා සංඝරත්නයේ ලක්ෂ සංඛ්‍යාත ගිහි ජනතාව මාර්ගඵලලාභී ගිහි පිරිස් ඔය ස්ථාන වලින් බිහි වෙනවා. ඒ කටයුතු තමයි පින්වදෙන මේ අපි කරන්න යන්නේ දැන්. මම ගිය සතියේ ඔබට පොඩ්ඩක් ඔය ගැන කිව්වා. එතන අපි ඒව දැන් ඉදිරියට කරගෙන යනවා. ඒ ඉදිරියට කරගෙන යන්නේ පින්වදෙන ඔබගේ නිවන උදෙසා. ඒක නිසා වහවහ ධර්මය අවබෝධ කරගන්න. වහවහ ධර්මය අවබෝධ කරගෙන පින්වදෙන ඒ ස්ථානයට එන්න. ඔබ ආව විගස ඔබව පැවිදි කරනවා. තව මාස 4ක් 5ක් ඇතුළත ඒ ස්ථාන භූමි තව ස්ථාන භූමි අරගෙනවත් නැහැ. ඒව තමයි ආශ්චර්ය වෙන්නේ. නමුත් මාස 5ක් ඇතුළත එතන ඒ උත්තම පිරිසක් පැවිදි වෙලා ඒ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ ක්‍රමවේදය තමයි පින්වදින ශාස්ත්‍රුන් වහන්සේගේ ක්‍රමවේදය. එතකොට ඒවට අදාළ පාරමිතා පුරපු උත්තම පිරිස ඉන්නවා. ඒ පිරිස් පහළ වෙලා ඒ අයගේ කාර්යයන් ඒ අය කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ විතරක් මේ ලෝකෙට පහළුණා නම් අද අපිට මේ සද්ධර්මයෙන් එක බිංදු මාත්‍රයක් විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනකොට පින්වතුනි ඒත් එක්කම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙනවා. උන්වහන්සේලා මේ සද්ධර්මයේ තියාගෙන උන්වහන්සේලාගේ ගෝල පරම්පරාව හරහා ඉදිරියට මේක යනවා. ඒක තමයි ක්‍රමවේදය. එහෙනම් පාරමිතා පිරුව පිරිස්. අනේ පිළිසිටුතුමා නොහිටින්න අද අපිට මේ සද්ධර්මයේ නැහැ. අජාසත් රජුරෝ නොහිටින්න අපිට අද මේ සද්ධර්මයේ නැහැ. එහෙනම් පින්වතුනි පීතෘ ඝාතකයෙක්ගෙන් පවා අනිත් පැත්තෙන් පුරුබු මහා පාරමිතා බලයක් තිබිලා තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ ශිරස්ථිතිය උදෙසා කටයුතු කරන්න. ඒක තමයි ක්‍රමවේදය. එහෙනම් එකිනෙකා පුරුබු පාරමිතා බලවලට අනුව පින්වතුනි එකිනෙකා තමන්ගේ රෝල් එක කරනවා. මම ඔබට කියන්නේ අද ගිය සතියේත් මම ඔබට මේ කාරණාව කිව්වා. ධර්මයයි ඔබයි සද්ධර්මය තුල ඉන්නව නම් කවුරු හරි කෙනෙක්. ඒක මේ සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ධර්මයයි ඔබයි කියන. ඒ වැඩපිළිවෙල තුල ඉඳගෙන ධර්මයයි ඔබයි කිව්වේ කවුද? ශ්‍රී සද්ධර්මයයි ඔබයි වෙන කවුරුත් මෙතනට අදාළ නැහැ. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකින් සද්ධර්මය ලැබෙනවන කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැසුරු කරන්න ලැබෙනවන ඉතුරු ටික දෙන්නේ ඔබගේ අතේ. එහෙනම් ධර්මයයි ඔබයි විතරයි ඕනේ. එහෙනම් ධර්මයයි ඔබයි කියන සංකල්පය තුල ඔබ ඉන්නවන ඔබගේ ගෙදර පාංශිකූලයක් දෙන්න තැනට වැඩ කරන්න එපා. ඔබගේ ගෙදර පාංශිකූලයක් දෙන තැනට වැඩ කරන්න එපා කියලා කිව්වෙ පින්විතනේ ගිහි ඇඳුමෙන් මිය දෙන්න එපා. නිදහස අහසක් වන් උත්තරීතර පැවිද්ද ලබල වෙහෙස මහන්සි යොදලා වෙහෙ වැර වීරිය යොදලා කොහොම හරි උත්සාහ කරන්න පින්විතනේ අනාගාමීත්වයේ දක්වාවත් මග මේ මග වඩන්න. සකදාගාමි මට්ටමටවත් අඩුම තරමේ මග වඩන්න. මාර්ගඵලයන් තියෙනවා. නිවන තියෙනවා. රහතන් වහන්සේලා අදත් බිහි වෙනවා, ඊයේත් බිහි වුණා, හෙටත් බිහි වෙනවා. මිනිසු දන්නේ නැහැ. මිනිසුන්ට අඳුන ගන්න බෑ. ඇයි? අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දැర్శණය කර ගන්න බෑ. මේ එකට ඉන්නවා. ඒත් ආර්ය පුද්ගලයෝ කියලා දැක ගන්න බෑ. මොකද ධර්මයේ ඉන්න කෙනෙකුට විතරයි පුළුවන් ආර්ය පුද්ගලයෙක් අඳුන ගන්න. ඒකයි මේ ක්‍රමවේදය. ඉතින් ඒක නිසා පින්වතුනි මම ඔබට මේවා මේ පෙන්වන්නේ මේ මාර්ගය තුල බොහෝ ශ්‍රේෂ්ඨ පිරිස් බිහි වෙනවා. අද පිරිස් පින් කරනවා. නම ගෙනියන්න නෙමෙයි. ඒ වගේම පිරිස් අද මාර්ගය වඩනවා. නංගහ ගන්න නෙමෙයි. අද පිරිස් පැවිද්ද අපේක්ෂා කරනවා. නංගහ ගන්න නෙමෙයි. තමන් සතු සියලු ධනය පූජා කරනවා. නංගහ ගන්න නෙමෙයි. තමන්ගේ කාලය පූජා කරනවා මේ දේවල් සඳහා. නංගහ ගන්න නෙමෙයි. මං හිතන්නේ ඔබ දන්න එකම නම චන්න කියන නම විතරයි මං හිතන්නේ. මොකද එතුමා මේ මූලිකත්වයෙන් එතුමා බලෙන් එතුමාගේ මම කියලා තමයි එතුමාගේ නම ඔකට දාගත්තේ. මොකද කවුරු හරි කෙනෙක් ඉන්න බෑ. ලෝකයා අඳුන්නන්න. ඒක නිසා මේ චන්න මහත්මයාට ගේ නම පාවිච්චි කරලා තියෙන අනිත් වෙන මේ මේකට වැඩ කරනවා මං හිතන්නේ එක 30ක් 40ක් නැත්නම් 50ක් 60ක් පිරිස් මේ උදෙසා කටයුතු කරනවා විවිධ රටවල ඉඳගෙන. ඒ එක්කෙනෙක්ගේ ඒ එක්කෙනෙක්ව මම දැකලත් නැහැ. මම හිතන්නේ ඒ එක්කෙනෙක්ව මාත් එක්ක කතා කරලත් නැහැ. වැඩක් තියනවද? නැහැ. ඒ හැම කෙනාම සද්ධර්මය අහනවා. ඒක තමයි පින්වතුනි කරන්න තියෙන්නේ. එහෙමනම් මම මේ දේවල් කිව්වේ ඔබගේ ඊළඟ ගමන මෙරෙහි වීරිය යොදලා අදිස්ථාන කරන්න. අදිස්ථාන කරගෙන කොහොම හරි අදගෙන යන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. හොඳයි. එතකොට පින්වතුනි අපි දැන් මේ දවස් දෙකේ අපි බොහොම ගැඹුරු දහම් කාරණා කතා කරගෙන ආවා. මං හිතනවා මේ පිරිස් යම් ප්‍රමාණයක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ ඇති කියලා. ඒක නිසා මම ධර්මයේ ඒ අවශ්‍ය ප්‍රමාණයක් කතා කරනවාද? පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි මේක තේරුම් ගන්න. සාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙට දීපු දායාදේ නම් මෙච්චරයි කියලා කියන්න බෑ. කාලයක් තිබුණා පින්වතුනි අපි උන්වහන්සේගේ සද්ධර්මය අහලා ඒ උන්වහන්සේගේ සද්ධර්මය ගැන සද්ධාාවක් ජනිත කරගෙන ඒ සද්ධාාවෙන් ධර්මයේ දේශනා කරපු. ඒ යම් දවසක පින්වතුනි කිව්වනම් මේ ලෝකේ අසාරයි කියලා. ඒ අසාරයි කියලා කිව්වේ සාස්ත්‍රුන් වහන්සේ කියපු නිසා. නමුත් අද ඔබට මම මේ ලෝකේ අසාරයි කියලා කියනවා නම් පින්වතුනි ඒ කියන්නේ සාස්ත්‍රුන් වහන්සේ කියන නිසා නෙමෙයි. ඒක යථාර්ථවත් වැටහිලා. ආයි මේක අල්ලන්න කිසිම හරයක් නැති බව. ඒ කාන්තේම වැටහිලා. එතකොට ඔබට අද මේ කතා කරන දහම පින්වතුනි වැඩි හරියක්ම නෙක්ඛම් මේ පිණිස හේතුවේ. ඒක නිසා සුදුසු හරිය විතරක් ගන්න. ගැළපෙන හරිය විතරක් ගන්න. ඔක්කොම ටික එකපාර ගිලින්න යන්න එපා. තමන්ට ගැළපෙන යම් ප්‍රමාණයක් තියෙනවා නම් අන්නේ ප්‍රමාණය ගන්න. අරගෙන පිංගුදෙනි තමන්ගේ නිවන සාක්ෂාත් කරන්න. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා. ඔබ දෙයකට ඇලිලා මළොත් ඔබ පෙරේතෙක් වෙනවම තමයි. අද්දුටි ප්‍රත්‍යක්ෂයි ඒක ගැන අය අහන්න දෙයක් නැහැ. ළමයෙක් වෙන්න පුළුවන්. වස්තුවක් වෙන්න පුළුවන්. දෙයක් වෙන්න පුළුවන්. රස්සාවක් වෙන්න පුළුවන්. වාහනයක් වෙන්න පුළුවන්. මොනම දෙයකට හරි ඇලිලා මළොත් පෙරේතෙක් වෙලා ඒ තුලට එනවාම තමයි. පටිච්ච සමුප්පන්න දහම් නියාම ක්‍රමවේදයක් තියෙනවා පිංගුතුනේ. ඒ ක්‍රමවේදයට අනුව ඔබට ඒක අවබෝධ වෙච්ච දාතු ඔබටම බලා ගන්න පුළුවන්. හැබැයි ඔබට ඒක මනාකොට අවබෝධ වෙනකොට පිංගුතුනේ ඔබ ඒ අවස්ථාව ඉක්මවල ඉවරයි. පටිච්ච සමුප්පාද දහම් නියාය මනාකොට අවබෝධ වුණා කියලා කියන්නේ පිංගුතුනේ ඔබ සෝතාපන්නෙක්. එහෙනම් ඔබ වායි පෙරේතෙක් කරන්න මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට බෑ. ඔය අතහැරීම කියන එක හරි භයානක දෙයක්. අතහැරීම කියන එක කරගන්න බැරි වුණොත්, අතහැරීම කියන සංකල්පය ඕක කරගන්න බැරි වුණොත් පින්වතුනි ඒ කාන්තේම මහ විපතක්. යම්කිසි කෙනෙකුට කාමයේ අතහැරගන්න බැරි වුණොත්, කාමයේ කිව්වේ සෙක්ස් නෙමෙයි. මම මේක හැමදෙස්සම කියන්න වෙලා තියෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? කාමයේ කියලා ගත්ත කියපු ගමන් මොකද ඔළුවට එන්නේ? සෙක්ස්. සිංහල වරද්දලා ගත්තා. වැරදි සංඥා වලින් සිංහල ගත්තා. රාගය. මොකද්ද රාගය? රාගය කියපු ගමන් මතක් එන්නේ අර ෆාරවල් ලයිනේ ගහලා තිබිච්ච පෝස්ටර් මොනවද? රාගයේ උණුසුම්. ගෑණියක විනිහිගේ දාලා ගහලා තිබිච්ච පෝස්ටර් තමයි රාගය කියපු ගමන් මතක් එන්නේ. නෑ රාගය කියන්නේ ඒකට නෙමෙයි. රාගයේ එක කොටසක් විතරයි ඒක. රාගය කියන්නේ මහා පරත්තල. එන වැරදි සංඥා මේවට නගා ගන්න එපා. යම්කිසි පුද්ගලයෙක් පින්වතුනි කාමයේ අතහැර ගන්න බැරුව මැලොත් ඒ කාන්තෙන්ම කාම ලෝකයට ආයෙනවා. ඒකයි කිව්වේ එදා පින්වතුනි මේක මක්කටා ලාටුවක් වගේ. ඒ කියන්නේ ඒ කාලේ හිටපු මිනිස්සු වඳුරන්ව අල්ලන්න. ගස්වල ගානෝ කොහොල්ල වගේ જાතිය. ඇලෙන જાතිය. වඳුරා ගහෙන් ගහට පැනනකොට එකපාරට පයින්ව අරකට. පැනන ගමන් මොකද වෙන්නේ? අත් දෙක කකුල් දෙක ඇලෙනවා. දැන් එතනින් එහාට යන්න බෑ. දඩයන් කාර්ය ඇවිල්ලා මරාගෙන අරයි යනවා. ඔන්න ඔය මක්කටා ලාටුව වගේ. එහෙම නැත්නම් කොහොල්ලේ ගුලිය වගේ පිංගුදුනි තැන් තැන් ඇලවිලා තියෙන්නේ. ඔය ඇලවිලා තියෙන තැන් වලින් යම් කිසි කෙනෙකු ගලවලා ගන්න එළියට අදගෙන යන්න ගියොත් අර ඇලවිලා තියෙන ඒවා ඒකත් එක්ක බැඳිලා එනවා ඉස්සරහට. අත අරපු ගමන් ආයි මොකද වෙන්නේ? ටොක් ගාලා ගිහිල්ලා ආයි ඉඳ වෙනවා පුටුවේ. ඒක නේද විදිය? මේ පුටුවේ මොනව හරි අලවලා තිබ්බොත් එහෙම. මම ඉඳ ගන්නවා. ඉඳන් නැගිටින්න බෑ. ඇයි? ඇලිලා. තැන් කීපයකින් ඇලිලා. කවුරු හරි බලෙන් මාව අදලා දානවා එළියට. ඒ මාව ඇදලා එළියට දැම්මොත් මාව ඉස්සරහට යයි. නමුත් මේ බන්ධන තාම එහෙම්මමයි නේද? එතකොට මොකද වෙන්නේ? අතනින් අතහැරිච්ච ගමන් ආපහු වෙලා ටොක් ගාලා ඉඳගෙන ඉන්නව නේද? ඔන්න ඔය ටික තමයි පින්වතුනි මරණයේදී වෙන්නේ. ඔය තිබි ඔය ඇලවිලා තියෙන තැන කාම ලෝකේ වෙන්න පුළුවන්. රූප ලෝකේ වෙන්න පුළුවන්, අරූප ලෝකේ වෙන්න පුළුවන්. කාම ලෝකේ නම් හතර පාය වෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක හය වෙන්න පුළුවන්. ඔය කොතනකට හරි ඇලිලා නම් තියෙන්නේ. ඒ කාන්තෙම පිංගුදුනි නැවත වාරයක් කාම ලෝකෙට එනවා. එහෙනම් යම්කිසි පුද්ගලයෙක් පිංගුදුනි මේ කාමය කියන එක අතහැර ගන්න බැරුව මළොත් කාම ලෝකේ උරුමයි. ඒකයි කිව්වේ පිංගුදුනි ගැලවිලා යන්න බෑ. එහෙනම් අතහැරීම තරම්, නොයල්ම තරම්, මිදීම තරම් සුවදායි දෙයක් මේ තුන් ලෝකේ තවත් නැහැ කියලා සාස්ත්‍රුන් වහන්සේ කියපු එක ආයි අහන්න දෙයක් නැහැ නේ. ඇලිලා හිටියොත් ඒකාන්තේම ආපහු එනවා. එහෙනම් දැන් හිතලා බලන්න සෝතාපන්නවත් නොවිච්ච කෙනෙක්ගේ ඇලීම මොනතරම් භයානකද කියලා. සෝතාපන්නවත් නොවිච්ච කෙනෙක්ගේ ඇලීම මොනතරම් භයානකද? පින්වතුනි සමහර වෙලාවට අමනුෂ්‍යය ඉන්නවා පරම්පරා හතරක් නාකි. තාම වෙරේතය. පරම්පරා හතරක් ගිහිල්ලා. ඒත් පෙරේතය තාම. ඊට තමන්ගේ මුණුබුරාගේ මුණුබුරාට වැහෙන්නේ ඇවිදින්න. මුණුබු මිනිවිරීට වැහෙන්නේ ඇවිදින්න. එදා වෙච්ච කතා ටික ඔක්කොම කියනවා. දැන් විඳින දුකත් කියනවා. එහෙනම් දැන් පරම්පරා හතරකුත් ගිහිල්ලා. තාමත් පෙරේතය නේද? කන්න හම් වෙච්ච වාර ගාන ඇහුවොත් එහෙම කියන්නේ 10ක් 15ක්. ඒ પરම්පරා හතරටම කන්න හම්බ වෙච්ච වාර ගාන කියන්නේ 10ක් 15ක්. ඇයි ඒ 10ක් 15? ඒ කාලේ මිනිසුන්ගේ සිරිතක් තිබ්බ මොකද්ද? ඥාතිවරයෙක් මැරුණාම ඥාති පිදවින්නක් තියෙනවා. අද නම් ඒක තියන්නේ නැහැ. ඇයි? අද ඒකේ නම මොකද්ද? පෙරේත තටුව. පෙරේත තටුව නිසා මොකද කරලා තියෙන්නේ? ඒක අයින් කළා තාලා. දැන් මොකද වෙන්නේ? මැරිලා ගිය ඥාති කෙහුටවත් කන්න නැහැ. හැබැයි ඒ කාලේ ඥාති පිදවින්න තියෙන නිසා ඒ ඥාති පිදවින්න තියන්නේ තමන්ගේ ඥාතිය ඇතුළු සියලුම ඥාතින් උදෙසා. ඒක තමයි පිංගුදෙන මේ සම්බුද්ධ ශාසනයේ තිබිච්ච දේවල් යටපත් වෙලා ගියාට පස්සේ පෙරේතයෙකුටවත් ඉන්න නැහැ. උනුත් දුක් විඳිනවා. එහෙනම් සියලුම ඥාතීන් උදෙසා ඒක පූජ කළාම එම් පූජ කළාම කියන්නේ ඒක දුන්නාම මොකද වෙන්නේ? ඒ ඥාතිවරු ඇවිදින්න. පරම්පරා 10ක 15ක ඥාතිවරු ඇවිදින්න ඒක භුක්ති විඳිනවා. ඒක නිසා තමයි කියන්නේ 10ක් 15ක් වතාවක් කාලා තියෙනවා. දැන් ඔබට ඇතිද? පරම්පරා හතරක් කියන්නේ අවුරුදු 400ක්. දැන් අවුරුදු 400කට 10ක් 10 15 වතාවක් එහෙම ඇතිද? එහෙනම් දැන් හිතා ගන්න පුළුවන් ද මොන තරම් බඩහින්නකද ඉන්නේ කියලා. එහෙනම් පින්වදෙනි මේ වගේ මහා දුකක් තියාගෙන නේද මේ මිනිස්සු උඩපයින්නේ? මේ මිනිස්සු පාටි දාන්නේ. මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ. ඈ අර මේ මැච් එකක් ගහන ඕක දිහා කට අරගෙන බලන් ඉන්නවා. දන්නේ නැහැ ඊළඟ මොහොතේ හොස් ගාලා ගියොත් එහෙම පණ ටික. මල පෙරේත වෙලා ඇවිල්ලා අර හුටු හුටු ඉඳගෙන ඉන්නවා. ඉතින් එච්චර තමයි කරන්න තියෙන්නේ. ගෙදරේ උන් කනවා ඉතින් කන්නත් නැහැ. ඊට පස්සේ ඒකට කෙල අහලාලි ඉන්නවා. ලංකාවේ නම් ළමයි ලෙඩ වෙනවා ඊට පස්සේ කියලා සාත්තරයක් අහනවා. සාත්තරයක් ඇහුවාම කියනවා මොකද්ද? අන්න අර ගෙදර හිටපු එකා මැරලා මල පෙරේත වෙලා ඇවිල්ලා ඉන්නවා. ළමයින් වල්නවා ළමයි ලෙඩ වෙනවා. මොකද්ද කරන්නේ? ඉතින් ගැට ගහන්න තමයි තියෙන්නේ කියලා. දැන් මොකද කරන්නේ? කට්ටලිය ඇවිදilla. දණිත් දෙකයි, වැලමිටි දෙකයි එකට තියලා ගැට ගහනවා. එහෙම තමයි ওই බන්ධනෙට අහු වෙන්නේ පෙරේතයව. ඔබට යම් සමාධියක් ලැබිච්ච දවසක බලන්න බන්ධනෙකට පෙරේතෙක් අහු වෙන්නේ නැහැ. ඔබ හිතන්න ඔබ දණිත් දෙකයි, වැලමිටි දෙකයි එකට අල්ලලා බැන්දා කියලා. ඒ බන්ධන වෙහෙනවා එක දවසක. ඒ තමයි පින්වතුනි මෛත්‍රී බුදුහාඳුරුව බුදු වෙන දවසට. එනම් පහොයි කාලයද? නිදාසෙලා ඉන්නේ උන්ට නම් ඇවිදලා කන්න හරි පුළුවන්. මූට කන්නත් නැහැ. ඕක තමයි ක්‍රමේ. ඔතන්ට යන්න තමයි මේ අරාඳින්නේ හැම කෙනෙක්ම. හැබැයි පින්වතුනි දැන් තියෙනවා මහා ධනස්කන්ධය. ගෙවල් 5යි. වාහන 3යි. ව්‍යාපාර 8යි. තව ව්‍යාපාර දෙකක් පටන් ගන්නත් තියෙනවා. ඔක්කොම කරනවා. උදේ ඉඳලා රෑ වෙනකන් නැහිනවා. නැහිලා. මැරිලත් මොනවද කරන්න තියෙන්නේ? ඒ නැහිල්ලම තමයි. වෙන මොකුත් නැහැ. පිංගුද දැන් මේකද ඔය සාර ජීවිතේ? ඔය සාරත්වය ගැන පිංගුදනි මට හොඳ හැඟීමක් ආවා. මම ඔබට කියන්නම් මේ වැරදිච්ච තැන. ඔබ හිතන්න පිංගුතුනි ඔබගේ අතේ තියෙන මුද්දක් හෝ මාලයක් කරකෝ ඉන්නවා. යාළුවෝ පිරිසකුත් එක්ක. මේක කරකෝ ඉන්නකොට පිංගුතුනි එක පාට මාලේ අතින් ගැලවිලා වීසි වෙනවා පඳුරකට. කොහේ හරි වීසි වෙනවා. එක පුද්ගලෙක් ඔබට කියනවා ආන් අර පඳුරට වීසි වුණා වගේ දැක්කා. ඒ මොකද්ද ඔබට දුන්නේ? ඔබට දුන්න දෘෂ්ටියක්. මොකද්ද? අර පඳුරේ උඹේ මේවෙක උඹේ මාලේ තියෙනවා. ඒ දෘෂ්ටියත් එක්ක පින්තනේ ඔබට සංඥාවක් ආවා. පඳුරේ තමයි මොකක් තියෙන්නේද? මේ මාලේ තියෙන්නේ. දැන් ඔබ මොකද කරන්නේ? අර පඳුරට ගාවට ගිහිල්ලා දැන් මේක හොයනවා. හිතන්නකෝ විශාල පඳුරක්. හොයාගෙන ඉස්සරහට යනවා. දැන් හම්බු වෙන්නේ නැහැ. හැබැයි තාම අර දෘෂ්ටිය තියෙනව නේද පඳුරේ තියෙන්නේ කියලා. ඒ වගේම තාම අර සංඥාව තියෙනව නේද මේ පඳුරේ මේ මාළේ තියෙන පඳුර කියලා. ඒ වගේම පින්වතුනි හිතකුත් තැහැදිලා තියෙනව නේද මේකේ තමයි ඕක තියෙන්නේ කියලා. එහෙනම් ඔය තුන තියෙනකන් ඔබ මොකද කරන්නේ? මාළේ හොයනවා. අර ඒ කට්ටියක් hina වෙනවා. ඇයි? එකෙක් මාළිය අහුලගෙන සාක්කුවේ දාගෙන. ඔබ මොකද කරන්නේ? ඔබ මේක හාර අරක හොයනවා. දැන් ඔය හොයන එක කවද්ද ඔබ නතර කරන්නේ? දැන් ඔබ මේ පඳුරේ හොයන්නේ මොකද්ද? මාළේ. ඒ කියන්නේ සාරත්වයක් හොයන්නේ ඔය. කියන්නේ Tamanට මේ හිමි සාරත්වේ මේ හොයන්නේ. දැන් ඔය සාරත්වේ පඳුරේ තියෙනවද? නැහැ. දැන් නැති දෙයක් නේද මේ හොයන්නේ? දැන් නැති දෙයක් හොයලා ඔබ කවද්ද ඔක ලබා ගන්නෙ? දැන් අවුරුදු 45 අයත් මෙතන ඇති. 35, 40, 45 ඔය පිරිස් මෙතන ඇති. දැන් ඔබට හම්බුණාද ඔය හොයන සාරත්වය? අවිදෝ දරුවෙක් හැදුවා. දෙන්නෙක් නැත්නම් දරුවෝ 3 දෙනෙක් හැදුවා. දරුවෝ 3 දෙනාම දොස්තරලා. නැත්නම් ඉංජිනේරු. නැත්නම් accountantලා කවුරු හරි නැත්නම් ව්‍යාපාරිකයෝ ඔබ ඔබගේ දරුවා නිසා අඬන එක නවත්තලාද තියෙන්නේ ඔබ ඔබගේ දරුවා නිසා හිත දූෂ්‍ය කරගන්න එක නතර කරගෙන දීදෙන්නේ ඔබ ඔබගේ දරුවා නිසා මේක නතර කළාද තියෙන්නේ දැන් අවුරුදු 60යිද 55යිද 50යිද 45යිද එහෙනම් තාම නැද්ද දැන් කවද්ද මේක නතර වෙන්නේ එහෙනම් කො ඔබ දැන් ඔය හොයන සාරත්තේ දැන් කොතනදද ඔබට හම්බ වෙන්නේ දැන් ඔබගේ ඔබ කැමති වෙලා හිටිය දරුවා ඉංජිනේරුවෙක් වෙන එක දැන් දරුවා ඉංජිනේරුවා වුණා දැන් ඔබට සාරේ හම්බුණාද? පින්වතුනි ඔය පඳුරේ මාලයක් නැහැ. ඔය පඳුරේ මාලයක් නැහැ. ඒක ඒකාන්තයෙන්ම සත්‍යයක්. පඳුරේ මාලයක් නැහැ. හැබැයි මාලයක් තියෙනවා කියන දෘෂ්ටියට පත් වෙච්ච එකා පින්වතුනි දෘෂ්ටියෙන් අයින් වෙනකන් ඒක හොයනවා. එතකොට පඳුරෙන් ගැඩවිලෙක් මතුවෙලා ආවොත් එම් මොකද කරන්නේ? ගහන වරගෙන ගහේ ඈ කූමි ටිකක් එහෙම මතුවෙලා ආවොත් මොකද කරන්නේ? ඇයි ලොකු දෘෂ්ටියක් තියෙනවා මේ සාරේ මේක ඇතුලේ තියෙනවා මට මේක හොයා ගන්න ඕනේ. ඒ වගේම සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා මෝඩයා. ඔය මෝඩ වැඩ කරන්න එපා. ඔය පඳුරේ ඕක නැහැ. අනේ ඵලයයි යන්න කියලා මොකද කරන්නේ? ඒ ආර්ය උතුමන්ටත් බැලලා පනිනවා. සාරේ නැත්නම් මොකෝ? උඹලට පිස්සු උඹලට පිස්සු. එහෙම තමයි කියන්නේ. ඈ මේකේ සාරේ තියෙනවා මේ අපි හොයන්නේ. මේ මං හොයනවා මං මේක කවදාරි හොයා ගන්නවා. එතකොට උඹලට මං බෙන්නන්නම් හොයාගෙන. ඔය සංකල්පෙන් නෙමෙයිද පින්විතනි මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ. එක කෙනෙක් කියන්න මට සාරේ හම් වෙච්ච. එක කෙනෙක් කියන සාරේ හම් වෙච්ච. මේ ලෝකෙද විහිවෙච්ච ධන කුවේරයෝ ඉන්නේ. ලෝකේ ලොකුම සල්ලිකාරයෝ කියලා. අද ඒකුන්ගෙන් කී දෙනයිද ඉන්නේ? ලෝකේ ලොකුම සල්ලිකාරයෝ කී දෙනෙක් ඇද්ද? ඉතිහාසයේ ඉඳලා අද මේ වෙනකම්. උන්ට සාරේ හම්බුණා නම් පින්විතනි අද මේ වෙනකොට ලෝකේ ලොකුම සල්ලිකාරයෝ එක්කෙනයි නේද ඉන්න පුළුවන්. ඇයි? ඌ මැරෙන්නේ විදිහක් නැහැ නේ. සාරේ හම් වෙලා නම් මැරෙන්නේ කොහොමද? නේද? එහෙනම් එකම තමයි ඉන්නේ. 2600 මේ 1600 ගණන් වලත් ආයේ සල්ලිකාරය තමයි තාම ඉන්නේ. එහෙමද? නැහැ. එදා සල්ලි දිවිච්ච කාලේ අද බින් වෙලා. එදා නැති කාලේ අද තියෙනවා. එහෙනම් දැන් සල්ලි හම් වීම කියන එක දැන් මේ මේක මෙන්න මේක තමයි පින්ද ලොකුම ප්‍රශ්නේ. මිනිස්සු හිතනවා සල්ලි හම්බ වීම කියන එක තමයි සාරත්වය කියලා. සල්ලි ගොඩාක් ගොඩ ගහගත්තාම ඒක තමයි සාරත්වය කියලා. ඒක තමයි මිනිසුන්ගේ ස්වභාවය. ඒ වගේම සමහර වෙලාවට මිනිස්සු හිතනවා නම ගොඩ නගා ගත්තා නම් ඒක තමයි සාරත්වය කියලා. නම ගොඩ නගා ගැනීම පිණිස යන පිරිසක් ඉන්නවා. සල්ලි ඕනේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඕනේ මොකද්ද? නම. ගිහි පැවිදි දෙපැත්තෙම ඉන්නවා එහෙම පිරිස්. නම හදාගන්න. එහෙම නම හදාගෙන මැරිච්ච පෙරේතයෝ ඉන්න ඕනේ තරම්. ඇව්වහම කියනවා පෙරේත ගම ලැබුණේ කොහොමද කියලා. පෙරේතයා වුණේ ඇයි කියන එක කියනවා. නම හදාගන්න ගිහිල්ලා කරපු වැඩ. දැන් කෝපින් උතන ඉදර සාරත්තේ. කෝ දැන් අර පඳුරේ හොයපු මාලේ. ඔය පඳුරේ හොයපු මාලේ පින්විතින් හොයන එක නතර කරන්නේ නැහැ පින්විතු. ඕකයි වෙලා තියෙන්නේ. හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා. එහා කෙරවලට ගියාට පස්සේ හම්බුන්නේ නැහැ. හැබැයි පින්වතුනි දෘෂ්තිය මොකද්ද තියෙන්නේ? මේ මාලේ මේකේ තියෙනවා කියන දෘෂ්තිය. ඊට පස්සේ හැරෙනවා යනිත් පැත්ත. ඊට පස්සේ මොකද කරන්නේ? එහේ ඉඳලා හාරගෙන හාරගෙන හාරගෙන හාරගෙන මේ පැත්තට එනවා. ආයි හම්බුන්නේ නැහැ. ඊට පස්සේ නවත්තයිද? නැහැ. ඕක නවත්තන්නේ කවදටද? ඕක නවත්තන්නේ පින්වතුනි යම්කිසි ආර්ය ධර්මයක් ශ්‍රවණය වෙච්ච දවසකට. සත්‍ය දැකලා යම්කිසි පුද්ගලයෙක් ඒ සත්‍ය ප්‍රකාශයට පත් කරද්දී අන්නේ පුද්ගලයා කියන ඔය පඳුරේ ඕක නැහැ. උඹ සාරත්වයක් නැති දෙයක් ඔය හොයන්නේ. මේ සාරත්වය කියලා කියන්නේ පින්වතුනි බල්ලන්ට දාපු මස් කටු වගේ. බල්ලා ඔක කොච්චර හැපුවා. ඔය බඩ කියන එක පිරෙන්නේ නැහැ. හපනවා හපනවා හපනවා හපනවා කොච්චර හැපුවා. බඩ පිරෙන්නේ නැහැ. හැබැයි බල්ලා මස් කට්ට හපන්නේ ඇයි? බඩ පුරව ගන්න. මිනිස්සු මේ දහදිය මහන්සිය මේ දේවල් කරන්නේ පින්වතුනි අර සාරත්වයේ ගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ ලෝකේ මස් කියලා જાතියක් නැහැ. ඒ ලෝකේ හැටි මං කියන් මං පෙන්නන්නම් ඇයි මස් කියලා જાතියක් නැත්තේ කියලා. තියෙන්නේ ඔක්කොම කටු. ඉතින් ඔය කට්ට තමයි දැන් මේ කාගෙන කාගෙන යන්නේ. ඉතින් මේක කොච්චර හැපුවත් බඩ පිරෙන්නේ නැහැ. හැබැයි දැන් බඩ පිරෙයි, දැන් බඩ පිරෙයි, දැන් බඩ පිරෙයි, දැන් බඩ පිරෙයි කියලා මේක හපන එක නතර කරනවද? නැහැ. මේ ලෝකයේ පිංගතුනි ඇට වගේ කිසිම හරයක් තියෙන එකක් නෙමෙයි. ඒකයි මම ඔබට කිව්වේ අට්ටික සංඥාව වඩන්න. අට්ටික සංඥාව වඩන්න ලෝකෙ පිළිපන්. හැබැයි අට්ටික සංඥා කියලා වැරදියට ගන්න එපා. ද ලෝක සම්මතේ තව අට්ටික සංඥාවක් තියෙනවා. ලෝක සම්මතේ තියෙන අට්ටික සංඥාව තමයි ඇට සැකිල්ල දිහා බලාගෙන ඇට ඇට ඇට ඇට කී කී ඉන්න එක. අට්ටි අට්ටි අට්ටි කී කී ඉන්න එක. ඒක ලෝක සම්මතේ දැන්න තියෙන එක. ඒ වගේ එකක් ගැන නෙමෙයි සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකෙම ඇට වගේ කිසිම හරයක් ගන්න දෙයක් නැහැ. හරයක් බලාපොරොත්තු වෙන්න, ඒ කියන්නේ බඩකින්නක් හැදිලා බඩට මස් ටිකක් දාගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මිනිස්සෙකුට නැත්තම් බල්ලෙකුට හම් වෙනවා මස් මේ ඇටයක්. ඔය ඇටේ දාගෙන කටේ දාගෙන මොකද කරන්නේ? ඕක හපනවා හපනවා හපනවා කොයිලි හරි බඩ පිරෙයි කියලා. නමුත් කවදාක්වත් විමුදින මේ දක්වා නම් බඩ පිරිච්ච කෙනෙක් හොයාගන්න නැහැ. හැබැයි මේ දක්වා හපන එක නවත්තපු කෙනෙක් හොයාගන්නත් නැහැ. ආරේ පිරිස හැරුණකොට හපනවා හපනෝ දැම්බඩ පිරේ දැම්බඩ පිරේ දැන් හම් වෙයි දැන් හම් වෙයි දැන් පිංගුතුනේ දැන් මේ මිනිස්සු ඔය ග්ලැම්ලින් කරන අයට සූදු කාර්යයන්ට බයිනවා නේද ඔය සූදුවට යන්න එපා උඹලා සූදු සූදු සූදු ගහන එක නරකයි කියලා බයිනවා නේද සූදු කාර්යයේ මානසික මට්ටම මොකද්ද මේක පෙරදුනා ඊළඟ එක දිනනවා හරි ඒකත් පරාදයි නමුත් ඊළඟ එක දිනනවා අන්තිමට ඌ මොකද කරන්නේ ගෙදර තියෙන උළු කැටත් උගස් තියෙතිය මොකද කරන්නේ සූදු කෙරිනවා එහෙම නේද දැන් සූදුකාරය විතර දෝක කරන්නේ මේ ජීවත් වෙන මේ පිරිසත් ඉන්නේ ඕක නෙමෙයිද කරන්නේ දැන් හරියයි මේක හරියන්නේ නැහැ හරි ගියේ නැහනේ ඊළඟ එක try කරලා බලමු අපි එතන හරියයි කොහොම හරි ඊට පස්සේ තව investment එකක් කරනවා ඒකත් හරිය ගියේ නැහැ. එහෙනම් අපි කසාද බඳිමු. තමයි ඒක උඩ හරියයි. ඈ? ඒක හරියන්නේ නැතුව මොකද කරන්නේ? ළමෙක් හැදුවා නම් හරි. මොකද පිංගුදෙනි කරුමෙට විහි වෙච්ච හරක් වැලක් ඉන්නව වටේ. ඒ හරක් වැලෙන් එකෙක්වත් සිංහනාද කරන්නේ නැහැ. හරක කොහොමද ගර්ජනා කරන්නේ? හරක උඹෑ කියනවා මිස. ඒක නිසා වටේ ඉන්න හරක් වැල්ල මොකද කරන්නේ? ගාන්ට හදලා දෙනවා. ආ ළමෙක් හැදුවා නම් හරියයි. අසතුටෙන් නේද ඉන්නේ? එහෙනම් ළමෙක් හදාගනින්කෝ. අර කබලේ හිටපු එකා දැන් කොහෙට වැන්නද? ලිපට වැන්නා. දැන් ළමයෙක් හදාගෙන දෙන්න දෙමහල්ලෝ දැන් අප්‍රමාණ දුක් විඳිනවා. මම මේ දරුවෝ හදන එක එහෙම ගැන මොකුත් කියනව නෙමෙයි. මං කියවනේ. ලෝක සත්‍ය එකෙකුට 100ක් හදාගත්තම මට ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ පිටුදුනි සාරත්වේ හොයාගෙන ගිහිල්ලා වැරදිච්ච හැටි පෙන්වන්නේ ඔබට මේ. ලෝක සත්‍ය හැබැයි ඔබට අනිවාර්යෙන් මේවා දෙනවා. ලෝක සත්‍ය ඒකාන්තයෙන්ම කියයි. අනේ අපිට දරු හුසුරතල් බලන්න ඕනේ වාගේ. උන් ඒ එක දවසක් බලන්න දරු හුසුරතල්. ඒ වෙන දවසෙත් හොඳට කක්කටියක් ඇඟේ ගාලා දුන්නා නම් හරි අම්ම එහෙනම් ඉඳා බාර ගනින් කියලා බලාපොරොත්තුෙන් හිටපු එක. ඊයපුතේ මේක හොදන්න එපා මේ ළමයා ඔහොම තියන්න එපා කියලා ඔනේ එක දවසක් හොදලා දීලා යයි. ඕක තමයි ක්‍රමවේදේ. මේ ලෝකේ වටේ ඉන්න කාලා බලන්න සිංහදෙන හැමදෙස්සෙම අනිත් එකාට ගිනි ගෙඩියක් දෙන්න. ඒකට හේතුව තමයි ඒ අයත් මේ සද්ධර්මයේ අවබෝධ කරගත්ත පිරිසක් නෙමෙයි. ඒකයි මම කිව්වේ. මේ අපහාසයට හරක කිව්වා නෙමෙයි. සද්ධර්මයේ දන්නේ නැති නිසායි හරක කිව්වේ. ඔය හරක් ඇදෝ ඉන්නවා පිංගුදිනේ මහා විද්‍යාඥයෝ. ඒකයි මම කිව්වේ. ඔය හරක කියපු තැන ඇතුලේ. මොඩියෝ ගැන නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඔය හරක් වැලේ පිංගුදිනේ සිංහනාද කරන පිරිස් නැහැ. සිංහනාද කරන පිරිස් නැති නිසා ඔබව දුකින් ගලව ගන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඒ හැම කෙනෙම කරන්නේ පින්වදින ඔබ පුළුවන් තරම් දුකට ඇදලා දාන එක. හේතුව මොකද්ද? ඒගොල්ලොත් ඒක තමයි කළේ. ඒගොල්ලොත් ඒක තමයි කළේ. ඒකල්ල ඒගොල්ලොත් විනාශයට ගියා. අනිත් අයටත් විනාශයට යන්න පාර හදලා දෙනවා. නමුත් මේකේ තියෙන සත්‍ය මොකද්ද? ඔබට අවබෝධයට එන්න ඕනේ පින්වදින එක දෙයක් අසාර්ථක වෙනකොට. ඔබ ඔය හොඳට හොයලා බලනවා ඇයි ඒක අසාර්ථක වුණේ කියලා. ඒ අතින් ඔබ හරි හොඳයි. ඊට පස්සේ ඔබ බලනවා ඊළඟ එක කරන්න මොකක්ද? අර ටික අවොයිඩ් කරලා කරන්න. ඒකට මුකුත් ඒවා ගාන්ට කළා නම් හරියයි කියලා හිතාගෙන කරනවා. නමුත් තින්වදිනේ ඔය අන්තිමට කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා මිනිස්සෙක් ලවපු දෙයක් නැහැ. ඕක තමයි ඇත්ත. දැන් මේකට කියනවා එක වචනයක්. මොකද්ද? negative thinking. මේකට කියනවා පින්වදිනේ මොකක් කියලාද? negative thinking කියලා. එහෙමත් එකක් හදලා දීලා තියෙනවා. positive ව හිතන්න හැමතිස්සෙම. කොහොමද හිතන්න ඕනි? positive ව හැමතිස්සෙම හොඳට positively හිතන්න. positive ව හිතලා ජීවත් වෙන්න. ඒ කියන්නේ මොකද්ද? හාර හාර හොයපන් අරක. හම්බුන්නේ නැද්ද? ආ negative වෙන්න එපා. දැන් මොකද්ද කරන්න ඕනේ? තව හාරපන්. තව යටට හාරලා බලපන්. උගේ යටට ගිහිල්ලත් දන්නේ. දැන් හාර හාර හොයනවා. වටේ ඉන්නේ උන්ට හරි සතුටුයි. උන් අප්පුඩි ගහනවා. ඇයි? අරක හාරනවනේ. අර දැන් ගස් බිම දාලා පෙරනවා. පස් හොල්ල හොල්ල ගන්නවා. මාලේ හම් වෙනවද බලන්න. මම මේ කියන දේ ඔබගේ අවුරුදු 40ක 45ක 50ක 60ක ජීවිත කාලෙන් ගන්න. සාර්ථකත්වයට ආවයි කියලා කියනවනේ කියන්න අපිට. අපිත් කැමති ඒ මගේ යන්න. පින්වතුනි පැවිද්දත් රමණය කළ යුතු දෙයක් නොවන බව මම පිරිසට පවසලා තියෙනවා. පැවිද්ද කියන්නේ ඒක තුල ආසාවෙන් läගගෙන ඉන්න තැනක් නෙමෙයි. හැබැයි ඒක ගිහි ජීවිතය වඩා අනන්ත අප්‍රමාණ සුවයක්. අනන්ත අප්‍රමාණ සුවයක්. නමුත් එතනට කියන්නේ ඒ අනන්ත අප්‍රමාණ සුවේ විඳගෙන ඉන්න නෙමෙයි. මොකද එතනක් තියෙන්නේ gini ගොඩක්. මේ ලෝකෙට යම් උපතක් ලැබුවා නම් පින්වතුනි ඒ උපතත් එක්ක මහා gini ගොඩක් තියෙනවා. ඔය ගිනිගොඩ තේරෙන්නේ සද්ධර්මයේ අවබෝධ වෙච්ච තාට. එතකල් තේරෙන්නේ නැහැ. ඔය ගින්න වැහෙනවා. ඒ ගින්නට වැහිලා තමයි ඉන්නේ. මම උදාහරණයක් කියන්නම්. හිතන්න පින්වතුනි ඔබගේ දරුවෙක් හෝ අන්නේ දරුවෙක් ඔබගේ වාහනේ නැගලා අපි දැන් මෙතන ඉඳලා වොට්ෆර්ඩ් වලට යනවා. මෙතන ඉඳලා ඔය දරුවා වොට්ෆර්ඩ් වලට යනකොට ඒ දරුවගේ අතේ නිරන්තරයෙන්ම ෆෝන් එකක් තියෙනවා මේ රටවල ළමයින්ගේ අතවල. මෙතන ඉඳලා වොට්ෆර්ඩ් වලට යනකොට ඔබ දන්නවා වොට්ෆර්ඩ් වලට ගියයි කියලා. හැබැයි ඒ දරුවා දන්නේ නැහැ දැන් ඒ දරුවා කොතනද ඉන්නේ වොට්ෆර්ඩ් වලට ගියාද නැද්ද කියලා. ඇයි ඒ? අර ෆෝන් එකේ තියෙන දේවල් වලට නැත්නම් ගේම් එකක් හරි මොකක් හරි දෙයකට මුලා මායාවකට අහුවෙලා පින්විතේ මේ දරුවා මෙතන ඉඳලා මෙයානවා කොහෙන්ද? වොට්ෆර්ඩ් වලට. ඒක නිසා තමයි පින්විතේ මේවැයි ඉන්නලා මිනිසුන්ට මේ ජීවිතේ යථාර්ථයට කවදාකවත් එන්න බැරි. ඇයි ඒ? ඒ මිනිසුන්ගේ ජීවිත ගෙවෙනවා ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඔබ මේ රටට ආව නම් අවුරුදු 10කට කලින් පින්විතේ මේ අවුරුදු 10 ගෙවිලා ගියා දන්නේ නැතුව ඔබට තේරෙනවා ඇති. ඇයි? ඔබට වෙන දේවල් ගැන හිතන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඔබ එකම එක දෙය හිතුවේ මොකද්ද? මේක සාරයි. මේ සාරත්වය මං කොහොම හරි හොයනවා කියලා හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියා. දැන් මම ඔබට කියන්නම් මේ සාරත්වය ඇයි ඔබට කොච්චර හෙව්වත් හම් වෙන්නේ නැත්තේ කියලා. හම් වෙන්නේ නැත්තේ පින්වතුනි සාර කියලා දෙයක් මේ ලෝකේ නැති හින්දා. ඒකයි හම් වෙන්නේ. ඇයි සාර කියලා දෙයක් මේ ලෝකේ නැත්තේ? මේ ලෝකේ පවතින යම්කිසි වස්තුවක් ඔබට දුක දෙනවා නම් ඒ වස්තුව සාරයිද? අන්න එතරම් ගන්න තියෙන්නේ. මේ ලෝකේ තියෙන වස්තුවකින් ඔබට දුක දෙනවා නම් ඒ වස්තුව සාරයිද? එහෙනම් දැන් මට කියන්න වෙන්නේ සරල උදාහරණයක් මම කියන්නම්. ඔබගේ ජොබ් එක සාරයිද? ඔබගේ ජොබ් එක මහා මේ වැඳගෙන පුදාගෙන කරන්න පුළුවන් මට්ටමක ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවද කවුරුත්? නැත්තම් සල්ලි ඕනෙ හින්දා කරනවද? එහෙනම් මේ මම මේ තාම හරිතැනට ආවේ නැහැ. මේ උඩින් පේන දෙයක් මම මේ ඔබට කියවේ. එහෙනම් පින්වතුනි ඔබට ඒකාන්තයෙන්ම විශ්වාසයිද? යම්කිසි වස්තුවක් Tamanට දුක දෙනවා නම් ඒ දුක දෙන වස්තුව අසාරයි කියලා. ඒක ඔළුවට එන්නේ නැද්ද? මං කියන්නේ එපා කියලා අයින් කරන්න කියලා නෙමෙයි. මම මේ කියන්නේ එපා කියලා අයින් කරන්න කියලා නෙමෙයි. මං අහන්නේ ඔබගේ සිතැඟි. ඔබට දුක දෙන වස්තුවක් සාරයිද? කෙනෙකුට පිළිකාවක් හැදිලා. මේ පිළිකාව නිසා ඔක්කොම කෙස් ටික යන්න අරගෙන දැන් මූණ විකෘති වෙන්න අරගෙන. මේ පිළිකාව කියන එක මේ පුද්ගලයාට සාරදයක්ද? නෑ. ඇයි ඒ? දුක දෙන නිසා. ගෙදර පිටිපස්සේ කටු පඳුරක් හැදිලා තියෙනවා. ඔය කටු පඳුරට පිටිපස්සේ මල් ගහක් තියෙනවා. බුදුහාඳුරන්ට මල් පූජා කරන්න ආස කෙනෙකුට ඒ කටු පඳුර ගාව හරහා ගිහිල්ලා තමයි අර මල් කඩන්න වෙලා තියෙන්නේ. දැන් මේ පුද්ගලයාට මේ කටු පඳුර සාරයිද? මම මේ කියන දේ ඔබට වැටහෙනව නේද? ඇයි සාර නැත්තේ? දුක දෙන හින්දා නේද? එහෙනම් යම් කිසි වස්තුවක් ඔබට දුක දෙනවා නම් ඒක කොහොමද සාර වෙන්නේ? මම ආයිසරයක් කියනවා. මම මේ කියන්නේ අසාරයි කියලා පන්නලා දාන අයින් කළා දාන ඒ මොකක්ක නෙමෙයි. දෘෂ්ටි හදන්න. හොඳට ඔළුවට ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. කොතනකින් හරි වස්තුවක් ඔබට දුක දෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම අසාර බව ඔබට වැටහෙන්න ඕනේ. මෙතන හංගන්න කිසි දෙයක් නැහැ. ඔබ හංග ගන්න යන්නත් එපා. උඩින් ආලේප කරගන්න යන්නත් එපා. යථාර්ථයට මුහුණ දෙන්න. යථාර්ථවත්ව හිතන්න. යම් කිසි වස්තුවක් Tamanට දුක දෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම අසාරයි. එහෙනම් සාර වෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. දැන් කෙනෙකුට මතුවෙන්න පුළුවන් එහෙනම් සැප දෙනවා නම් වස්තුව. ඒක එතකොට සාරයිද කියලා. අන්න එතකොට බලන්න පින්වතුනි මොකද්ද ඔය දෙන සැප කියලා. මේ ලෝක සත්වයාට සැප කියලා දෙයක් තියෙනවා. මොකද්ද ඔය සැප? මොකද්ද ඔය සැප? දුකෙන් නිදහස් වෙනකොට තියෙන සැප. මහා දුකකින් ඉන්න කෙනෙක් යම් අවස්ථාවක ඒ දුකෙන් නිදහස් වෙනකොට ආන් ඒ කෙනාට හරි සැපයි. ඔබ ඇහිලා ඇති අම්මා පොලේ ගිහිල්ලා බඩු ටික අරගෙන ඇවිල්ලා අමාරුවෙන් දාඩිය පෙරාගෙන ඇවිල්ලා බඩු ටික ගෙදරින් තියලා කියනවා අම්මෝ නිවන් දැක්කා වගේ. අහලා නැද්ද මේවා? ඈ පිරිස කියනවා. ඒ මොකද ඒ උනේ? ඒ පැයකට පස්සෙත් අම්මා කියනවාද? ඕ නිවන් දැක්කා වගේ. ඈ තව පැහැකට පස්සේ තියෙන හෝ නිවන් දැක්කා වගේ කියලා නෑ. එහෙනම් ඇයි දැන් නිවන් දැක්කා වගේ කිව්වේ? ඇයි මේ සපක් ගැන කතා කරන්නේ? ඇයි? අර අවකාශයේ පිටි මහා දුකකින් හිටපු කෙනෙක් අන්නේ දුකෙන් නිදහස් වෙන්න මොහොතේදී ඒ කෙනාට දැනුණ සැපය. ඔන්න ඕක තමයි පින්වදෙනි මේ ලෝක සම්මතයේ සැප කියලා කියන්නේ. ඔබට තද බල ඔලුවකක්කමක් හැදිච්ච වෙලාවක් හිතන්න. තද බල ඔලුවකක්කමක් හැදලා දැන් ඉන්න බැරුව ඉන්නේ. ඔය ඉන්න බැරුව ඉන්න වෙලාවේදී කවුරු හරි ඔබට දෙනවා මොනවා හරි පැරසිටමෝල් දෙකක් බොන්න කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ ඔබ කියනවා අම්මෝ පුදුම සුවයක් දැනෙන්නේ. එහෙම කියනවා. දැන් ඔබට ඔලුව කැක්කුමද? නෑ නේද? දැනුත් ඔබට එනවා ඒ සුවේ දැනෙනවද? එහෙනම් පින්වතුනි ඒක සුවයක් නම් ඒ සුවේ ඔබට හැමතිස්සෙම දැනෙන්න ඕනේ නැද්ද? තව උදාහරණයක් කිය. අතේ තියෙනවා දදයක්. මේ දදේ කහනවා. කහනකොට පුදුමාකාර සැපයක් නේද තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මහා දැවිල්ලක් නේද ඊට පස්සේ තියෙන්නේ. මේ ක්‍රමවේද ගැන හොඳට හිතන්න. මේ ලෝකේ සැපයයි සම්මත දෙයක් එනවනම් ඒ එන්නේ පින්වතුනි මොකකින්ද? දුකෙන් නිදහස් වීමක් නිසා. එහෙනම් නිවන් සැපෙන්නේ කොහොමද? මේ සියලු දුකෙන් නිදහස් වෙච්ච දවසට තමයි නිවන් සැප කියන එක එන්නේ. එහෙනම් නිවන් සැපේ විඳින්න පුළුවන් කවුරු හරි ඉන්නවද? පූර්ණ නිවන් සැපේ විඳින්න පුළුවන් කවුරු හරි ඉන්නවද මේ ලෝකේ? නැහැ. ඇයි? විඳීමක් තියෙන තැන නිවනක් නැහැ. පූර්ණ නිවන් සැපේ කිවි අරහතුන් වහන්සේත් පිරිනුවම් පැහැ. අනුපාදිසේස නිබ්බාන ධාතු. ඒ අනුපාදිසේස නිබ්බාන ධාතුවට පත් වීම තමයි පින්වදෙනි පූර්ණ වශයෙන්මක් වීමද? නිවන් දැකීම. නැත්තං ස උපදීය සේසයි. තව උපදීන් එනවා. ඒව සේසයි. කරගත්තුව පරිසම් දෙන්න පුළුවන් තාම ශරීරේ තියෙනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ගල් පෙරලන්න පුළුවන්, කොඳු අමාරු හැදෙන්න පුළුවන්, සාත්‍රුන් වහන්සේට පවා. අතපය ගන්නකම් හොරුන්ගෙන් ගුටි කන්න වෙන්න පුළුවන්. එහෙනම් පූර්ණ වශයෙන් නිවන් දැකපු කෙනාට තමයි පිංගුතුනි ඔය සියන සැපේ තියෙන්නේ. එහෙනම් මේ සැපේ කියන එක දැන් මේ ලෝකෙ විද්‍යාමාන වෙන අර හරකගේ ඉස්තරහින් එල්ලපු කැරට් අල ටික වගේ නැත්තම් තනකොළ වගේ නෙමෙයිද මේ සැපේ කියන එක. දැන් ඕක හොයාගෙන නේද ඔබ යන්නේ? දැන් මට කියන්න ඔබ මෙහෙම එක. ඔබ ඉන්නව අතුපැලක. අතුපැලක ඉන්න ඔබට කවුරු හරි ගයක් හදලා ඒකට යන්න කියලා කියනවා. දැන් ඔබට ඒක මොකක් විදිහටද දැනෙන්නේ? සැපයක් විදිහට නේද දැනෙන්නේ? අන්න සැපයි. අතුපැලක මේ හොඳ ගෙදරක ඉන්න ඔබට රජයේ නිලධාරියෙක් කියලා කියන උඹට මේ වයිති නෑ දැන් බහැලා පල්ලෙන් එළියට. අන්න අද දින අතුපැලක් දැන් ඒකට ඵලයක්. දැන් මොකද්ද? දුක. එහෙනම් පින්වතුනි මේ සැපය කියන එක හැමතිස්සෙම දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදයක නෙමෙයිද තියෙන්නේ? එහෙනම් ඔබ හැමතිස්සෙම දුකෙන් තමන්ව නිදහස් කරගන්න ඕනේ නේද සැපයකට එන්න? එතකොට අර අම්මා පොලේ ගිහිල්ලා එනකොට අර මහා බඩු ගොන්නක් අත් දෙකට අරගෙන මේ ෂොපින් බෑග් වලට අත කැපෙනවා. ඒ මට්ටමට අරගෙන අර මහා ගිනි මද්දහනේ අවුවට පිච්චි පිච්චි එනකොට මහා දුකක් තිබුණා. අරතික ඇවිල්ලා බිමින් තියලා හෙවනට එනකොට අර දුකෙන් අම්මා නිදහස් වුණා. අන්න ඒ වෙලාවේ අම්මා කිව්වා මොකද්ද? සැපයි කියලා. අම්මට ඔය සැපේ ආයි ගන්න ඕන නම් අම්මා මොකද්ද කරන්න ඕනේ? ආයි පොලේ යන්න ඕනේ. හවුද නැද්ද? ආයි පොලේ ගිහිල්ලා ඒ වගේම බර බෑග් දෙකක් ඒ වගේම වෙලාවක අරගෙන ආවොත් අර මහා දුකක් ආයි ජනිත වෙලා ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් අර ටික තියලා. එතකොට හරි සතුටයි. හරිම සැපයි. ඔළුව කැක්කුමකින් නිදහස් වෙනකොට දින සැප කොච්චරද කියන්න බෑ. පින්වතුනි ඔය සැප තව කෙනෙකුට විඳින්න පුළුවන් නම් මිනිස්සු විඳින එක නැද්ද? බඩේ අමාරුවක් හැදිලා ඉඳලා ඒකෙන් නිදහස් වෙනකොට කකුලක් අතක් පයක් රිදෙන්න අරගෙන කොන්දේ අමාරුවක් හැදිලා තිබිලා ඒකෙන් නිදහස් වෙනකොට ඒ දැනීච්ච සැපේ කොච්චරද කියනවනะ? අනන්තයි අප්‍රමාණයි නේද? ඒකනේ මිනිස්සු කියන්නේ නිවන් දැක්ක වගේ කියලා. නිවන් දැක්ක වගේ කියලා. කියන්නේ මේ බෞද්ධයෝ දන්නවා පරම සැපේ නිවන කියලා. ඒක අතන්ට කියන්නේ. එහෙනම් ඒ තරම් සැපයක් ඇවිල්ලා නේද? එහෙනම් ඒ තරම් සැපයක් ආවනම් පින්විතනි. කොහොද දැන් ඒක? අන්න ඒකනේ ප්‍රශ්නේ. ඔය සැපේ ගන්න නෙමෙයිද මේ මිනිස්සු පොරකන්නේ? කොහු මෙට් එක මේ එක එක ආකාරයෙන් කියන්නේ ඔබගේ මුලාව නැති කරන්න. පින්වතුනි මේකට මේකෙන් නිදහස් වෙන්න තියෙන එකම මඟ තමයි පින්වතුනි මුලාවෙන් නිදහස් වෙන එක. මුලාවෙන් නිදහස් වෙලා ගිහි භවයේ ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුලා වෙලා නම් ඉන්න එපා. මොකද හේතුව හරක් රැලක් වටේ ඉන්නකොට පින්වතුනි උඹෑ සද්ද විතරයි ඇහෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට ඔබටම අමතක වෙනවා මොකද්ද? සිංහයෝ මේ ලෝකේ නැහැ කියලා. ඔබට අමතක වෙලා යනවා. ඉන්න බව අමතක වෙනවා. ඔබ හිතන් ඉන්නේ මොකද්ද? ඈ ඔක්කොම හරක් තමයි. ඉතින් හරක් ගොඩේ මම නායක හරක වෙලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. පොඩි පිනක් දහමක් කරගෙන නේද? දානයක් මානයක් දීගෙන එහෙම ඉන්නවා. නමුත් පින්වතුනි මම ඔබට හිවි එකයි කේසර සිංහ රාජ්‍යයේ ඉන්නවා. නිකන් අයින මේ මහා ගර්ජනා කරන උත්තමයෝ ඉන්නවා ලෝකේ. ඔබ ඒ අයව දකින්න ඕනේ. ඒ අයගේ ඇසුරේ ඔබ ඉන්න ඕනේ. අන්න එතකොට පින්වතුනි ඔබට තේරෙනවා මේ හරක් වලින් මම වහ වහ යන්න ඕනේ. මේ සිංහ ගති ආරූඪ කරගෙන මම සිංහෙක් වෙන්න ඕනේ. මේ හරක් අතරේ නායක ගුණා වෙලා හරියන්නේ නැහැ මං. ඒක වෙන්න නම් පින්වතුනි සිංහය ඉන්න බව ඔබට හොඳ ආකාරම තේරෙන්න ඕනේ. ඒ උදෙසා තමයි මේ දහම් කියන්නේ. මේවයන් පින්වතුනි මේ තියෙන අවිද්‍යා මායාව අයින් කරගන්න. ඉහි ජීවිතවල ඉන්න ප්‍රශ්නයක් නෑ. පැවිද්දට කාට හරි එන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවට සියලු කාරණා සකස් වෙලා තියෙනවා. පැවිදිලා පහන දම් පුරන්න තියෙනවා. ශෝක කර කර වැළපි වැළපි හරි කමන්නේ. දුක් විඳගෙන හරි කමන්නේ. බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගන්න තියෙනවා. දැන් මේ මුලාව හොඳට දැන් තේරුම් ගන්න. කොතනද මුලා වුණේ කියලා. දැන් මෙහෙම හිතන්න. තව කරුණු කියන්න. ඔබ ගාව තියෙනවා පින්වත්නි කොහු මෙට්ටයක්. මේ කොහු මෙට්ටේ තියාගෙන ඉන්න ඔබ හරි අමාරුයි දැන් නිදාගන්න ගියාම. හැමදාම කොහොමෙට කොන්ද රිදෙනවා ඉන්න බෑ. දවසක් යාළුවෙක් කියන වරෙන් අපේ ගෙදර. ඒ ගෙදර ගිහිල්ලා යාළුවා කියනවා උඹ මගේ මෙට්ට නිදාගන්නින්කෝ. හද. දැන් මේ මෙට්ටේ වැන්නාම ඔබට හිතෙනවා මොකද්ද? අම්මෝ සුර සැප ලැබුණා වගේ. කොච්චර වෙලාවක දැනේද? බොහෝම සුළු වෙලාවක් දැනේ. ඊට පස්සේ ඒ සුර සැපදයි. ඈ සුර සැප බලන්න පුළුවන් කැමරාවක් හයි කරලා තිබ්බට. ඇයි? නිින්ද ගියහම මොකද වෙන්නේ? ඈ අර හෙට කරගෙනව මෙහෙට කරගෙනව කකුල් මෙහෙම කරනවා ආයි කකුල් දෙක නවා ගන්නවා දිග අරිනවා අල්ප දයන්න වගේ ඉන්නවා නේද? ඉතින් ওই මහා මහා සාරේ මෙත්තේ එන සැපයක් තිබුණාද? හැබැයි අර මොහොතේ සැපයක් තිබුණා. ඇයි? අර දිවි ජදුකෙන් නිදහස් වෙලා. හැබැයි මේ මොඩ යකා දැන් මොකද කරන්නේ? අර සැපේට ඇලුනා. අර සැපේට ඇලිලා එදා පටන් ඌ සල්ලි හම්බ කරනවා මොකටද? මෙට්ටයක් ගන්න. අනික මිනිස්සුන්ට අදන්තේට්ටම් කරනවා. මොකටද? මෙට්ටයක් ගන්න. සල්ලි එකතු කරනවා. එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා මෙට්ටයක් ගන්නවා. අරගෙන ඌ ඒක නිදා ගන්නවා. දැන් හරිද? ඌ මහා සතිය ලැබුවද? එහෙනම් මේ මහා සතිය ලැබුණා නම් පින්වදින උන්ට මෙට්ටෙන් තොර ජීවිතයක් තියෙන්න ඕනේ නැහැ නේද? ආයි තවම හුත් ඕනේ නැහැ නේ. එහෙනම් තවත් ඒව පස්සේ යන්නේ. ඇයි පින්වදින මෙට්ට જાති වෙනස් වෙන්නේ? මේ ලන්ඩනයේට අවුරුදු 10කට කලින් ආපු අය දන්නවද එතන? එදා තිබිච්ච මෙට්ටද අදත් තියෙන්නේ. අවුරුදු 20කට කලින් ඉදපු අයද ඇතිනේ මෙතන? එදා තිබිච්ච මෙට්ටමද අදත් තියෙන්නේ. එහෙනම් ඇයි මෙට්ට වෙනස් වෙන්නේ? එකම මෙට්ටෙන් මිනිස්සයන්ට මොනවා බැරි හින්දාද? මේ සැපේ ගන්න බැරි හින්දා නේද? එහෙනම් මෙට්ට වෙනස් කර කර දෙන්නේ ඒක නිසානේ. එහෙනම් පිංගදිරි මෙට්ටකින් කොහොමද ඔය සැපේ එන්නේ? එහෙනම් දැන් ඔබ දන්නවා මේ සැපේ එන න්‍යාය ධර්මය. සැප නැහැ නෙමෙයි සැප තියෙනවා. සැප තියෙනවා. සැප තියෙන්නේ කොතනද? දුකෙන් නිදහස් වෙන මොහොතේදී සැපයි. හැබැයි ඊට පස්සේ ආයි නැහැ. දුකෙන් නිදහස් වෙන මොහොත එනකොට සැපයි. ඊට පස්සේ ආයි නැහැ. මේක තමයි ලෝකේ ක්‍රමවේදය. එහෙනම් දැන් මට ඔබ කියන්න. ආයි සරයක් අතීතයට ගිහිල්ලා මේ දුක කියන එක ජනිත කරන වස්තු සාරයිද අසාරයිද? දැන් අර හොඳ මෙට්ටේ ගත්තාම ඔබ අර අර කොහු මෙට්ටේට මොකද කරේ? ඉසිකලා මට එපා. ඇයි? ඇයි එපා? උඹ මට දුක ජනිත කරන එක. උඹ එපා. එහෙනම් යම් දවසක ඔබට අවබෝධ වුණොත් යම් දෙයක්කින් ඔබට දුක ජනිත කරනවා. ආන් ඒ දුක ජනිත කරන දේ අසාරයි කියලා. ඔබ ඒක අයින් කරනවා නේද? එහෙනම් දැන් ඔබට අද අයින් කරගන්න බැරි වස්තු පහක් හිතන්න. අත අරගන්න බැරි වස්තු පහක් තියෙනවා නම් ඔය වස්තු පහ සම්බන්ධව ඔබට මේ කරුණ තේරිලා නැහැ. ඒ වස්තුන් Tamanට දුක ගේන බවත් ඒ වස්තුන් අසාර බවත් ඔන්න ඔය ටික තේරිලා නැහැ. ඒක නිසා ඔබ මොකද කරන්නේ? හයියෙන් අල්ලගෙන ඉන්නවා. අඬනවා. ශෝක කරනවා. එන දුක් විඳිනවා. නමුත් දුක අවබෝධ වෙලා නැහැ. මේ වස්තු නිසා දුක විඳිනවා ඔබ. අනන්ත අප්‍රමාණ දුක විඳිනවා. සමහර පිරිස් ඉන්නවද දහම් අවබෝධයෙන් නිවන් දකින්න යන විදිහක් නැහැ. දරුවෙක් ඉන්නවා. පොඩි අත දරුවෙක් ඉන්නවා. දාලේ යන්න විදිහක් නැහැ. යන්න දැඩි යවුමනාවක ඉන්න පිරිස් ඉන්නවා. දාලේ යන්න විදිහක් නැහැ. කොහොමද දාලේ යන්නේ? කන්න දෙන්නේ කවුද? අන්න ඒ ප්‍රශ්නෙට ආපු අය ඉන්නවා. ඒ පිරිස් වල නිවන් දකින්න ඕනේ. එහෙනම් තමන්ගේ නිවනක් මක් වෙලාද? يعني මේ පරම සැපයත් අහුරගෙන ඉන්නේ. ඇහිරිලා දැන්. දැන් එහෙනම් මට කියන්න. යම් දවසක ඔබට තේරුණා නම් ඔය කියන එක වස්තුව තමන්ට දුක ගේනවා කියලා ඔබ දැක්කනම් වින්දනම් නෙමෙයි හොඳට මතක තියාගන්න පිංගුදෙනි, මේ ලෝකේ ඉන්න හැම සත්වෙක්ම, ඒ කිව්වේ මොකද්ද? සත් කියලා අත්කරගත්තා නම් මේ ස්කන්ධ පහ. සත්ව කියන තැනට ආව නම් ඒ සත්ව කියන හැම පුද්ගලයෙක්ම දුක් විඳිනවා. ඒකෙන් වැඩිම දුකක් විඳින්නේ අවීති මහ නරකාදීන පිරිස. හැබැයි දුක වින්ද කියලා කවදාක්වත් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් දුකමක් වෙන්න ඕනේ නේද? අවබෝධ වෙන්න ඕනේ. දුක කියන එක අවබෝධෙට එන්න ඕනේ. දුක කියන එක අවබෝධෙට ආව නම් මොකද වෙන්නේ? ආන්නේ පුද්ගලයා දන්නවා අනිත් වස්තුව දකිද්දි මේකත් දුක තමයි. හැබැයි දුක විඳිනකොට මොකද දන්නේ? මේ දුක මේ වෙලාවේ මේ දුක මේ. ඒ කියන්නේ කේතලේ රත් වුණාම ඇල්ලුවොත් දුක. හැබැයි කේතලේ නිකන් තියෙනකොට අල්ල ඔළුවට තියන් ඉන්න පුළුවන් කියන හැඟීමේ තමයි ඉන්නේ. ඇයි ඒ? විඳීමෙන් තමයි ඒ ආඩ දුක කියන එක දැනෙලා තියෙන්නේ. පිටුදෙල දුක කියන එක විඳීමෙන් දන්නවට හරියන්නේ නැහැ. ඒක වේදනා චෛතසිකයෙන් නෙමෙයි, ඒක ප්‍රඥා චෛතසිකයෙන් දැනෙන්න ඕනේ තමන්ට. ඒ දැනෙන ක්‍රමවේදය මම ඔබට කියන්නම්. කොහොමද ඒක දිහා දකින්නේ කියලා. එහෙනම් දැන් එක කරුණක් ඔබ දන්නවනේ ඒකාන්තයෙන්ම. මොනවද? මේ ලෝකේ තමන්ට දුක දෙන වස්තුවක් කාන්තේම අසාරයි. ඒකට එකඟයිද? ඔව්. ඒ වගේම සැප දෙන වස්තුන් කියලා කොටසක් තියෙනවා. මොනවද ඒ සැප දෙන වස්තු? දුකින් යම් ප්‍රමාණයකට තමන්ව නිදහස් කරනවා නම් ඒ තරමට ඒ වස්තුව සැපයි. ඒ මොහොතට ඒ වස්තුව සැපයි. හැබැයි ඒක නැවත නැවතත් හොයාගෙන යාමට නම් මොකද්ද කරන්න ඕනේ? දුකෙන්ම පටන් ගන්නවා. දුකෙන්ම පටන් ගන්නවා. ඕක හොඳ දෙයක් කරන්න පුළුවන්. අවුරුදු කාලෙට ලංකාවට යන්න. නේද? මේ තමයි කියනවනේ. මේ කාලෙත් පුළුවන්. කොහොමද? රෙදි ගන්න යනවා. දැන් ලංකාවේ කඩ තියෙනවනේ AC කරපුවා. තර ගිනි මත් දහන්නේ දැන් එළියට අවුවට වෙලා ඉන්නවා. දැන් ඉහෙන් කණෙන් දාඩිය දාගෙන එනකොට හිමීට අර කඩේ ඇතුළට රිංගනවා. අර හිමීට කඩේ ඇතුළට රිංගනකොට මොකද වෙන්නේ? අම්බෝ දැනෙන සනීපේ. හෑ ඔන්න සැප විඳිනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? කිටි කිටි ගාලා වෙවුලනවා ඇයි ඒ? AC එක උඩ. දැන් මොකද වෙන්නේ? ආයි බහිනවා එළියට. දැන් අර මෙච්චර වෙලා බැන බැන හිටපු ඉරේලිය තරම් සැප දෙන තව වස්තුවක් මේ ලෝකේ තියෙනවද? දැන් කොහොමද මුලාව? අපි හට්ට කියනෝ නේද මුං හරක් කියලා. හරක් අපිට නෙමෙයිද ඕක කියන්නේ? දැන් මේ සාරය කියන සැපේ හොයන්න නේද මේ මේ මේ මේ කටයුත්ත? මේකද සාරේ? මෙච්චර වෙලා ඉරට බැන බැන හිටියා. ඇතුළට ගියාම ඊළ ඒක හීතලා එනකොට මොකද කරන්නේ දැන්? ඉර තරම් වටින දෙයක් තවත් නැහැ. මිනිස්සු වැස්සට බයින් නැද්ද? බයිනෝ. පායනකොට බයින් නැද්ද? බයිනෝ. වැස්සටත් බයිනෝ, පායනකොටත් බයිනෝ. ඇයි ඒ? සැපේ සැපේ. වැස්සෙන් දුක් විඳින පිරිසට පායන එක සැපක්. හොඳට දකින්න පිංගුදෙනි මේ ලෝකේ සැපය. ඉතින් මේ සැපය කවද්ද ඔබ හොයාගෙන යන්නේ කියන එකත් ඔබ තීරණය කරන්න. ඔබට දඩයක් අහනකොට සැපයක් එහෙම ඕනනම් පිංගුදෙනි ඒ කරන් තියෙන මොකද ඒ දඩේ ඉස්මාරගෙන ඇඟ පුරාම ගා ගන්න. ඇයි? කසන් නැතුව නම් සැප ගන්න බෑ. ඒ කියන්නේ දුක් විඳින්න නැතුව සැපය ගන්න බෑ. දුකක අවසානය තමයි සැපය. දුකින් නිදහස් වීම තමයි සැපය. හැමතිස්සෙම. දුකින් නිදහස් වෙනකොට සැපයි. ඔබ ඉඳගෙන ඉන්නකොට පස්ස පැත්ත රත් වෙලා ඉන්න අමාරු වෙනව ඇති. කකුල පොඩ්ඩක් එහාට මෙහාට ගලහම මොකද වෙන්නේ? සැපයි. එහෙම කියලා කකුල එහාට මෙහාට කර කර ඉන්න එක සැපයිද? එහෙම නෑ. ඒකයි කියන්නේ. එහෙනම් යම් මොහොතක දුකටපත් වුණා නම් අන්නේ දුකින් නිදහස් වෙනකොට සැපයි. ඔන්න ඔය කාර්යතාවේ තමයි මේ ලෝකේ තියෙන්නේ. ඔය සැප පස්සේ තමයි මිනිස්සු යන්නේ. මුලාවටපත් වෙලා කරන වැඩපිළිවෙල. දැන් එහෙනම් බලමු පින්වතුනි ඇයි මේ ලෝකේ තියෙන වස්තු දුක දෙන්නේ? දැන් ඔබ ඒක දන්නව මොකද්ද? දුක තියෙන වස්තු අසාරයි. තමන්ට දුක කියන වස්තුන් අසාරයි. දෘෂ්ටියෙන් හරි අයින් වෙන්න. එච්චරයි. ඒකයි මං කිව්වා අතහැරලා දාන්න කියනෝ නෙමෙයි කිසි දෙයක්. ඒ මට්ටමින් තමන් කරගන්න. තමන්ට තියෙන තමන්ගේ මට්ටමක් තියෙනවනේ ධර්මය අවබෝධ වෙච්ච. ඒ මට්ටමින් කරගන්න. දුක තියෙන වස්තු අසාරයි. එහෙනම් දැන් බලමු වස්තුවක් කොහොමද දුක ගේන්නේ? වස්තුවක් දුක ගේන්නේ ඇයි? ඒ වස්තුව අනිච්ච හින්දා. ඔන්න දහම්මක. වස්තුව අනිච්ච හින්දා. දැන් වැරදි වචනේ මේකට දාගන්න එපා. දාගත්ත ගමන් නිවන වැහෙනවා. මොකද්ද වැරදි වචනේ? අනිත්‍ය. අනිත්‍ය දාගත්තොත් නිවන වැහුණා. අනිත්‍ය දාන්න එපා. දාගන්න මොකද්ද? අනිච්ච. අනිච්ච කියලා කියන්නේ පින්වතුනි ඉච්ඡත්වේ නැහැ. ඉච්ඡත්වේ නැති වෙන්නත් හේතුවක් තියෙනවා. තමන්ගේ කැමැත්තේ පවත්වන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනවා. මොකද ඒ හේතුව? හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. එහෙනම් හේතුවකින් හැදුනන හේතු නැතිනකොට මක් වෙනවද? නැති වෙලා යනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මම පෙන්නන්න. මේව හොඳට තේරුම් ගන්න. ඔබට ගිනි හැම පේනවද මේ ලයිටරේ? මෙතන ලයිටර් එකක් තියෙනවා. ගින්න පේනවද මේකේ? නැහැ. ඔන්න බලන්න පින්වතුනි, එහෙනම් ගින්න කියලා දෙයක් මේ ලෝකේ නැහනේ. ගින්නක් පේන්න නැහැ නේද? විද්‍යාඥයන්ට විඳින්ද වෙන අපි දන්නවා යම් කරුණු ටික. මොනවද? මේකේ තියෙනවා 1000 ද්‍රව්‍යයක්. දැවෙන සුළු ද්‍රව්‍යයක් තියෙනවා. දහන පෝෂකයක් තියෙනවා. ඒ දහන පෝෂකයේ හැවත් ඔක්සිජන් තියෙනවා. ඒ වගේම ජ්වලන උෂ්ණත්වයට පත් කරන්න පුළුවන් මේ ගිනි ගල ගහලා. දැන් මම මේකේ ගින්දර උපද්දන්න යන්නේ හැමෝම කොහෙ බලාගෙන ඉන්න කොහෙන්ද මේකට ගිනි එන්නේ කියලා. දොරත් ඇරලා තියෙන්නේ. වාකවුලුත් මේවා තියෙනවා. හොඳට බලන් ඉන්න ගිනි දැල්ලක් කොහෙන්ද එන්නේ කියලා. මේකට ගින්න ආවා. දැක්කද කොහෙන් හරි ගිනි දැල්ලක් එනවා? මම මේ බටන් එකක් ප්‍රෙස් කරගෙන ඉන්නේ. දැන් මම මේක අතාරිනවා. එතකොට ගින්න යයි. හොඳට බලන්න කොහෙටද මේ ගින්න යන්නේ කියලා. ගින්න ගියා. කොහෙටද ගියේ? දැන් කියන්න පුළුවන් දෙයක්ද මේ? ගින්නක් ආවා. ගින්නක් ගියා කියලා කියන්න පුළුවන්ද? මේ ගිනි කොහෙද එහෙනම් තියෙන්නේ? මේ ගිනි වල පැවැත්මක් කොහෙද තියෙන්නේ? මහා කොහෙද තියෙනවද මහා ගිනි කන්ද? ඒ ගිනි කන්දෙන් අපි මේක ගහනකොට ගිනි කෑල්ලක් එනවද? එහෙම වෙනවද? නෑ. එහෙනම් කෝ ගින්න? අන්න පින්වතුනි හොඳට බලන්න මේ ගින්න කියලා කිව්වේ මොකද්ද? දාහයේ ද්‍රව්‍යයක්, දහන පෝෂකයක්, ජ්වලන උෂ්ණත්වයක් කියන ඔය තුනේ එකතුව. හේතුම් පටිච්ච සම්භූතං. පටිච්ච කිව්වේ ගැළපිලා බැඳෙනවා. හේතුම් පටිච්ච සම්භූතං. හේතු භංගා නිරුජ්ජති. මම මෙතන නැති කළේ එකම එක හේතුවක් විතරයි. මම මෙතන ඔක්සිජන් නැති කළාද? ඈ? උෂ්ණත්වය නැති කළාද? නෑ, මේක තාම රත් වේ. අල්ලලා බැලුවේ කොන්න කාටද? උෂ්ණත්වය නැති කළාද? නෑ. මම නැති කළේ දහන මේ දහන 1000 ද්‍රව්‍ය. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත දේ පින්විතින එක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? ආයෙත් හැවත්මක් තියනවද ඒකට? නෑ, ඉවරයි. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේක නැතුව කොහෙද නිවන් දකින්නේ? මේකනේ සම්බුද්ධ වචනේ. සාතුරුන් වහන්සේගේ දේශනාව මොකද්ද? වාදේ මොකද්ද? හේතුඵලවාදේ. අද හේතුඵලවාදේ පැත්තකට දාලා අනිත්‍යයි අනිත්‍යයි කිය කී යනවා. ඉතින් කොහෙද නිවන් දකින්නේ? යථා ධර්මයට එන්න නම් පින්වදෙනි තේරුම් ගන්න. මං ආයි ගිනි පෙන්නන්න. එන තැනක් නැහැ. යන තැනක් නැහැ. කරුණු තුනක් සකස් වෙනකොට විද්‍යාමාන වෙනවා. මම මේ කරුණු තුන ගැන කියන්නේ ඇයි? ඔබ දන්නව හින්දා ඔය කරුණු තුන. කරුණු තුනක් නෙමෙයි මේක වෙන්නේ. කරුණු ප්‍රකෝටියක් බලපානවා. ඒව ඔක්කොම දන්නේ සාස්ත්‍රුන් වහන්සේ විතරයි. නමුත් විද්‍යාඥයෝ අපිට කියලා දීලා තියෙන නිසා. මොකද වෙන්නේ? විද්‍යාඥයෝ අපිට කියලා දීලා තියෙන නිසා පුළුවන් කමක් ලැබෙනවා මක් වෙන්නද? තින මේ කරුණු තුනේ එකතුව ගින්න කියලා හිතාගන්න. එහෙනම් පින්වදෙනි මෙන්න මේ කරුණු තුනේ එකතුව ගින්න. වෙනමකුත් නෙමෙයි. ගිනි පෙට්ටියක් ගත්තා. මේ තියෙන්නේ. දැන් මේ ගින්නද? නෑ. මේ තියෙන්නේ 1000 ද්‍රව්‍ය විතරයි. මේ දෙක එකට ගැසීමෙන් මේ දෙක වෙන්නේ නැති නේද? සාමයි. මේ දෙක එකට ගැසීමෙන් මක් වෙනවද? ජ්වලන උෂ්ණත්වයටපත් වෙනවා. ටෙම්පරේචර් එක එනවා. මෙන්න මේ ටෙම්පරේචර් එක ආපු ගමන් මොකද වෙන්නේ? මේ ඔක්සිජන් තියෙන නිසා ඔය තුනේ එකතුව ගින්න. ඔය එකක් නැති වෙච්ච ගමන් ගින්න නැහැ. මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න. එහෙනම් ගින්න විතරක් නෙමෙයි මේ ලෝකෙට පහළ වෙලා තියෙන ඕනෑම එකක් හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. හටගත්ත කියන්නේ පින්වතුනි හේතුන් නිසා විද්‍යාමාන වෙනවා. හටගත්ත කියන්න බෑ. හේතුන් නිසා මක් වෙනවද? විද්‍යාමාන වෙනවා. පේන්න තියෙනවා සම්භූත වෙලා තියෙනවා. එකතු වීමෙන් පේන්න තියෙනවා සම්භූතයි කියන්නේ ඒකයි. එකක් හරි අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආයි නෑ ඒක. ආයි නෑ. ගෑන් ළමෙක් ලස්සනට හැම ලයින් එකක් ගන්නෙම මේකප් කරලා මූණ තියෙනවා. දැක්කාම හරි ලස්සනයි. අපි හිතමු. ඔන්න එක පාට දාඩිය බින්දුවක් දාලා එක ලයින් එකක් කොහේ හරි ගාපු එකක් වෙනස් වෙනවා. දැන් එක පොන්චි හේතුවක් නිසා අර තිබිච්ච ලස්සන ඔක්කොම ගියා නේද? දැනුත් ලස්සන ඇති. නමුත් අරතරම් ලස්සන නෑ නේද? එහෙනම් දැන් අර ලස්සන හැදිලා තිබ්බේ කොහොමද? හේතු රාශියකින්. ඒ හේතු රාශිය නිසා විද්‍යාමාන වෙලා තිබුණා. එහෙනම් ඒ හේතු රාශියෙන් විද්‍යාමාන වෙච්ච දේ එක හේතුවක් හරි නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉවරයි. දැන් මට ඔබ කියන්න. ඔන්න ඔහොම විද්‍යාමාන වෙන වස්තුන් ට ඇලුනොත් ආසකලොත් හැමදාමත් අඬ අඬ නේද ඉන්න වෙන්නේ? ඇයි ඒ? අඬන්නේ නැතුව ඉන්න පුළුවන් කොච්චර කල්ද? අර හේතු එහෙම පවතිනකම්. දැන් ඇත්තම කියනවා නම් මේ ගින්නට එක හේතුවක් මගේ හිත. නේද? ඒ වගේම සංකාර මං වඩන. ඒ සංකාර, ඒ විඥාන ඒ තුලින් මේ යන ඔක්සිජන් ධාතු වරහා ගිහිල්ලා මේ අපි කතා කරලා තියෙනවා කොහොමද මේ ඇඟ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ ඔක්කොම එකතු වෙලා තමයි මේක තියෙන්නේ. දැන් මේ ඔබ හිතන්නකෝ මේක මල් වෙඩිල්ලක් වගේ ලස්සන එකක් කියලා. දැන් හැමෝම බලාගෙන ඉන්නවා නේ කොච්චර ලස්සනද කියලා. දැන් ඔබගේ සතුට තියෙන්නේ කාගේ අතේද? කාගේ අතේද? එක්කෝ ඔක්සිජන් අතේ, එක්කෝ මේක රාහේ ද්‍රව්‍ය අතේ, එක්කෝ ජල උෂ්ණත්වයේ අතේ, එක්කෝ මේ නහර වැල් අතේ නේද? එක්කෝ සංකාර අතේ, එක්කෝ විඥාන අතේ. ඔව්ද නැද්ද? මේ වಾಣු කොච්චර ලස්සනද කියලා බලන්නකෝ මේ ලස්සනද කියලා. දැක්කද? දැන් මම මේ ලස්සනද කියලා බලන්න කියලා වෙනවා මම මොකද කළේ? මම මේක අතහැරියා. දැන් මේකේ ලස්සන කවුරු හරි බල බල හිටියනම් ඒ කෙනා දැන් දුකටපත් වෙන්නේ නැද්ද? ඔන්න ඔය ක්‍රමවේදයට තමයි පිංගදෙනි මේ ලෝකේ තියෙන වස්තුන්ගෙන් දුක ජනිත වෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් ඉන්නවා. මේ ගින්නක් ඉතින් යා පෙන්නගෙන නම් ඉන්නවා ඉතින්. මේ ගින්නක් ඉතින් එච්චරයි. එයා මේකට ඇලෙන්නේ නැතුව හිටියනම් මොකද වෙන්නේ? අන්න දුක නෑ. එහෙනම් ඔන්න සාස්ත්‍රුන් වහන්සේගේ දහම එනවා. මොකද්ද? යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තද නත්තා. හැබැයි මේ යද නිච්ඡන් තන් දුක්ඛන් කියන එකට මැද්දට තව කෑල්ලක් එන්න ඕනේ. මොකද්ද ඒ? යද නිච්ඡන් තන් දුක්ඛන් යමක් අනිච්චයි නම් ඒක දුක ගේනවා මොකක් වුණොත්ද? තණ්හා වුණොත්. තණ්හා වුණොත් දුකක් ගේනවා. ඒක එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ කොතනකවත්. දුකෙන් නිදහස් වීම පිණිස අනිච්ච වස්තුන් මක් කරන්න කියලාද? නිච්ච කර කර ඵලයල්ලා කියලා. ඒක විද්‍යාඥයෝ කරන වැඩ. දුකින් නිදහස් වීම සඳහා විද්‍යාඥයෝ මොනවද කරන්නේ? මේ සයන්ටිස්ට්ලා මොනවද කරන්නේ? අනිච්ච වස්තුන් නිච්ච කරන්න හදනවා පුළුවන් තරම්. ඒකට ඒගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රාර්ථනා කර කර වැඳ වැඳ ඉන්නවද? නෑ. ඒකට අදාළ හේතු හොය හොය මොකද කරන්නේ? ඒ හේතු සකස් කරනවා. ඒක නේද ක්‍රමවේදේ? ඒ කියන්නේ අනිච්ච වස්තු නිච්ච කරන්න උත්සාහ කරනවා. තමන්ගේ වසඟයට තියාගන්න උත්සාහ කරනවා. ඒක කරන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒකට අදාළ හේතු හොයනවා. හේතු හොයලා හොයලා හොයලා පුළුවන් තරම් එකතු කරනවා. මේ මලක සාමාන්‍යයෙන් ආයු කාලය කීයද? දවස් දෙකකින් මැරෙන්න ඕනේ නේ. නමුත් මේ මලක් අද තියෙනවා කොච්චර කාලයක්ද? සතියක් එකහමාරක් දෙකකුත් තියෙනවා සමහර වෙලාවට. එහෙනම් ඒ සයන්ටිස්ට්ලාගේ වැඩනේ. එහෙනම් එයා මොකද්ද සයන්ටිස්ට් කෙනෙක් මොකද්ද හොයාගත්තේ එහෙනම්? මේක මැරෙන්න හේතුව හෙව්වා. ඒ මැරෙන්න හේතුව හොයලා ඒ හේතුවක් එකතු කළා මේක. ඒක නිසා කාලයක් තියෙනවා. ඒකයි කිව්වේ පින්නේ අනිත්‍ය කියන වචනේ එහෙම දාලා නිවන් දකින්න බෑ. අනිත්‍යයි තමයි. හැබැයි ඒක එච්චර බලගත් වචනයක් නෙමෙයි නිවන් දකින්න තරම් යථාර්ථය අවබෝධ වෙන්න තරම්. දැන් අපේ මහත්මෙක් මගෙන් ඇහුවා. දරුවගෙන් දුක හැදෙන හැටි කියන්න කියලා. ඔන්න බලන්න. දරුවා කියන කෙනාගෙන් දුක එන හැටි. දැන් මේ කියන්නේ දරුවෝ ඔක්කොම අයින් කළා දාන නෙමෙයි. යථාර්ථයට එන්න. එතකොට දුක එන්න එන්න මොකද්ද කරන්න තියෙන්නේ? මේ කියු දහම පිළිගන්න. අවබෝධයට ගන්න. ඇත්ත නේන්න. ඇත්ත නේන්න. ඇත්ත නේන්න. එතකොට ඔබට දහම් අවබෝධ වෙයි. දරුවා නිසා. ඔබගේ දරුවා ඉන්නවා. ඇයි ඔබ ඔබගේ දරුවාට මගේ දරුවා කියන්නේ? එහා ගෙදර කෙනාට එහෙම නොකියන්නේ. ඔබට කේන්ති ගියාම ඔබ කියනව නේද? ඒ කියන්නේ ඔබ අකමැති දෙයක් දරුවා කළා ඔබට කේන්ති ගියාම ඔබ කියනව නේද? උඹ මගේ ළමෙක් නෙමෙයි යකෝ කියලා. කියනවද නැද්ද? උඹ නම් මගේ එකෙක් නෙමෙයි. එහෙම කියනව නේද? ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ ඔබේ ක්‍රමවේදෙට නෑ. එහෙනම් දැන් එහෙම නොකියන අවස්ථාවල ඔබගේ දෘෂ්ටිය මොකක්ද? ඔබගේ ක්‍රමවේදෙට ඉන්නවා. නැත්නම් ඔක හැමදෙයක්ම කියන කින්නේ නේද? ඔබගේ ක්‍රමවේදෙට ඉන්නවා කියන හැඟීමේ නේද මේ ඉන්නේ? එහෙනම් ඔබගේ ක්‍රමවේදෙට ඉන්න නිසා ආන්ගේ දරුවට ඔබ කියනවා මොකද්ද? මගේ දරුවා. ඉන්නවා කියලා හිතන නිසා ඈ. දැන් මගේ දරුවගෙන් නේද ඔබට දුක එන්නේ? අල්ලපුกิจතර දරුවගෙන් දුක එනවද? නෑ. ඌ පොල්ලකින් ඇහුවොත් නම් දුක එයි. ඒ හැරෙන්න ඌට මොනවා වුණත් ඔබට දුකක් නෑනේ. ඔබට දුක එන්නේ ඔබගේ දරුවගෙන්. ඔන්න බලන්න ඔබගේ දරුවගෙන් ඔබට දුක එන්නේ නැහැටි. ඔබගේ දරුවා කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහක්. ඔබගේ දරුවාගේ තියෙනවා රූපයක්. ඔබගේ දරුවාව ඔබේ දරුවා කරගන්න නම්, කියන්නේ මගේ දරුවා කියන සංකල්පෙට ගන්න නම්, ඔබ ඒ දරුවාගේ සියලුම රූප ඔබේ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබට කැමති විදිහට පවත්ව ගන්න ඕනේ. ඒ දරුවාගේ සියලුම වේදනා, වේදනා කිව්වේ රිදෙනවට නෙමෙයි. වේදනාව කියන්නේ වීමක් දැනීමට. ඇහැට රූපයක් ස්පර්ශ වෙලා ඒක එහෙම එකක් උන බව දැනීම තමයි වේදනා කියන්නේ. එහෙනම් ඒ දරුවාගේ සියලු වේදනා ඇසෙන් වෙන්න පුළුවන්, කනෙන් වෙන්න පුළුවන්, නාසයෙන් වෙන්න පුළුවන්, දිවෙන් වෙන්න පුළුවන්, ශරීරයෙන් වෙන්න පුළුවන්, මනෙන් වෙන්න පුළුවන්. ඔය හයෙම එන වේදනා තියෙනවනේ ඒවත් ඔබ වශයෙන් තියාගන්න ඕනේ. ඊළඟට ඒ දරුවාට පහළ වෙන සංඥා ඒවත් ඔබ වශයෙන් තියාගන්න ඕනේ. මම මේ කියන්නේ දරුවා නිසා සපවත් වෙන්න නම්. ඊළඟට ඒ දරුවාගේ සංඛාර ඒ වගේම ඒ දරුවාගේ මොනවද? විඥාන. ඔය පහම ඔබගේ වසඟේ තියා ගන්න ඕනේ. දැන් බලමු. ඔන්න ළමයා ඉන්නවා. එක පාට දෙබර මැස්සෙක් ඇවිල්ලා විදිනවා කම්මුලට. අමේ ලස්සන රවුම් ඇති විච මූණ දැන් මොකද උනේ? බිත්තරයක් වගේ හැඩයට ආවා. දැන් මේ ඔබ කැමති විදිහද? කැමති විදිහද? නෑ. එහෙනම් මේක කැමති විදිය නෙමෙයි නම් දැන් ඔබට මොකද ජනිත වෙන්නේ? මහා දුකක් නෙමෙයි. දැන් ඔය දරුවගේ රූපේ කොතනද ඔබට ඔබගේ වසඟේ තියාගන්න පුළුවන්? ඔය දරුවගේ රූපේ කොතනද ඔබට ඔබගේ වසඟේ තියාගන්න පුළුවන්? පින්වදිනී අම්මා කෙනෙක් කැමතිද ළමයේ අසන්ද වෙනවට? ඒ කියන්නේ දැන් ඔය අසන්ද වෙලා ඉන්න මිනිසුන්ට අම්මලා ඉඳලා නැද්ද එහෙනම්? එහෙනම් දැන් අසන් ඒ ළමයාගේ අසන්ද වෙන එක අම්මට නවත්ත ගන්න පුළුවන් වුණාද? කම්බීරි වෙන එක, මූණවල් පිච්චෙන එක, මුළු සර්වාංගෙම පිච්චිච්ච ළමයි ඉන්නවා, මුළු සර්වාංගෙම කුස්ත දද හැදිච්ච ළමයි ඉන්නවා. නේද? එහෙනම් දැන් මේ ඔය දරුවගේ රූපේ කොතනද ඔබට ඔබේ වසඟේ තියන්න පුළුවන්? හොඳට හිතලා බලන්න. එහෙනම් බින්වදෙනි දරුවාගේ දරුවා නිසා නෙමෙයි. දරුවාගේ රූපේ නිසා ඔබට නිඳා ගන්න හම් වෙන්නේ නැහැ නේද කවදාකවත්? ඇයි? දරුවාගේ රූපේ ජනිත වෙලා තියෙන පින්වදෙනි හේතු සමූහයකින්. ඒ හේතුවට එක දෙයක් එකතු වෙලා නෙමෙයිද පින්වදෙනි දෙබර විද්දට පස්සේ මූණ ඉදිමිලා ආවේ. අර හේතු ටිකකින් මූණ ලස්සනට තිබුණා. තව ඒකට වෙන හේතුවක් එකතු වුණා. ඒ අර ඔක්කොම විනාශ වෙන්න. හේතු පහක් තිබුණා නම් හයවෙනි හේතුව ආවට පස්සේ මොකද උනේ? ඒකෙන් වෙන දෙයක් නිර්මාණය වුණා. එච්චරයි වෙන්නේ. ඒක තමයි ස්වභාවය. එහෙනම් දැන් තියෙන මූණ ඔබගේ කැමැත්තට ආපු එකද? නෑ. මේ වෙලාවේ තියෙන හේතුන්ගෙන් හැදිච්ච එකේක. ඕකට සමහරවිට තව හේතුවක් එකතු වෙන්න පුළුවන්. නැත්නම් ඔතන ඒක හේතුවක් අයින් වෙන්න පුළුවන්. හිතුවම ගම ළමයිගුණ ලෙඩක් හැදෙනව මොකද හැමදී වෙනව දැන්? එහෙනම් හේතුන්ගෙන් හැදිලා තිබිච්ච දේ ඒක හේතුව මොකක් කරි අයින් වුණා. දැන් මොකද වෙන්නේ? දැන් දී වෙනව. එහෙනම් දැන් ඔබගේ වසඟේ තියන්න පුළුවන් දෙයක්ද? ඉතින් ඕක හොඳට තේරුම් ගන්න ඉතින්. එහෙනම් දැන් දරුවා නිසා නෙමෙයි. දරුවාගේ රූපේ නිසා අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙන්නේ නැද්ද? රූපේ විතර. එහෙනම් දැම්මට ඔබ කියන දරුවගේ රූපේ ඔබ වසඟේ තියන්න පුළුවන්ද? දරුවට දඩ හැදෙන එක නතර කරගන්න පුළුවන්ද? ඔබ ගියා ඉතින් බේත් ගන්නවා අපි. හරි. බේත් ගන්නවා කියන්නේ මොකද්ද? දඩේ හැදෙන්න හේතුකාරක වෙච්ච ඒවා ඒක හේතුවක් අයින් කරනවා. ඒක හේතුවක් අයින් කරපු ගමන් මොකද වෙන්නේ? ඔන්න තිබිච්ච පරිදි ආයෙ එනවා. එතන සයන්ටිස්ලා හොයලා තියෙන්නේ මොකද්ද? දඩයක් හැදෙන්න මේ හේතු ටිකට අමතරව තව එක හේතුවක් බලපානවා. ඉතින් ඒක හොයලා තියෙන නිසා ඒකට විරුද්ධව මොකද කරලා තියෙන්නේ ඒගොල්ලෝ? බේතක් හදනවා. බේත් කියන්නේ යන්නේ ඒවට. ඒක ගැල්ලුවට පස්සේ මොකද වෙන්නේ? ඒ හේතු වයින් වෙච්ච නිසා දැන් ඒක විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් දඩයක් කියන එක විද්‍යාමාන වෙන්නේ හේතුන්ගෙන් නෙමෙයිද? හේතු ටිකක් එකතු වෙච්ච තැන දඩයක් නිර්මාණය වෙනවා. හරි. කැන්සර් එකක් හැදෙන්නේ කොහොමද? ඒකට අදාළ හේතු ටික සකස් වෙනකොට කැන්සර් එක හැදෙන්නේ නැද්ද? කැන්සර් එකක් හැදිලා මැරෙනවට කැමති කවුද? කවුරුත් නැහැ. එහෙනම් මෙච්චර කල කවුරුත් මැරිලා නැද්ද? ඕනේ තරම් ඉන්නේ මැරිලා. ඔය අදත් මැරෙන්නේ මේ දනුත් මැරෙන වැඩි 10ක් 12ක් ලෝකේ. මේ කියන තප්පරෙත් කැන්සර් හැදිලා. එහෙනම් ඒගොල්ලන්ගේ කැමැත්තද? ඒගොල්ලන්ගේ අම්මලගේ කැමැත්තද? එහෙනම් පින්වතුනි හේතු සකස් වුණා නම් කොයි මොහොතේ හරි ඒකට අදාළ ඵලයේ විද්‍යාමාන වෙනවා. දැන් මම මේ ලයිටරේ ගහන වෙලාවේ කෙනෙක් හිතනවා අනේ මේක හරි භයානකයි මේ ලයිටරයක් මේ වෙලාවේ මෙතන ගහන එක. මේ ගොඩාක් මිනිස්සු ඉන්න තැන මේක පිච්චෙන්නත් පුළුවන්. මේවා ගිනි ගන්නා සුළුයි. ඒක නිසා අනේ ලයි මේක පත්තු වෙන්න එපා අනේ මේක පත්තු වෙන්න එපා කියලා එක්කෙනෙක් වඳිනවා. තව එක්කෙනෙක් කියනවා ගින්න හරි ලස්සනයි මේක පත්තු වුණාම හරි ලස්සනට බලන්න පුළුවන්. එහෙම කියලා එයත් වඳිනවා අනේ ගිනි පත්තු වේවා ගිනි පත්තු වේවා. දැන් ඒක නිසාද මේ ගින්න එන්නේ? නෑ. හේතු සකස් වුණා. හේතු සකස් වුණා ඵලය ආවා. හේතු නැති වුණා ඵලය ගියා. එච්චරයි. මහලුකු දෙන්නේ. මේ ලෝකෙම ඔච්චරයි. හේතු සකස් හේතු තියෙනකන් තිබුණා නැති වෙච්ච ගමන් නැහැ. හේතු තියෙනකන් තිබුණා නැති වෙච්ච ගමන් නැහැ. ඔන්නේ සංකල්පේ හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන ඔය හේතු දැන් ඔබ හොඳට බලන්න පින්වතුනි ඔය කියන දේවල් ඔබ වසඟේ තියන්න පුළුවන්ද බැරිද කියලා. ඔබ වසඟේ තියන්න බැරි නම් ඒවා ඒවට ඇලුම් කළොත් ඇලුම් කරනවා කියන්නේ මොකද්ද? තණ්හා කරනවා. තණ්හා කරනවා කියන්නේ මොකද්ද? ඒ තන හා වෙනවා. ඔය තන මොකද්ද? අර අනිච්ච වස්තුවේ ඒ දැකපු තැන හා වෙනවා. ඒ කියන්නේ මේකේ ආපු ගින්න ලයිටර් එකෙන් ආපු ගින්නට හා වෙනවා. එහෙනම් දැන් හා වුනේ මොහොකටද? මේ හා වුනේ ඵලයටනේ. හේතුන්ගෙන් හැදිච්ච ඵලයටනේ හා වුනේ. ඉතින් දැන් මේක හේතු නැති වෙච්ච එකම නැති වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? පින් දුකයිනේ. එතකොට අර මොන දෘෂ්ටියෙන්ද ආවනේ? මේ අනිච්ච දේ මොකයි කියලාද? නිච්චයි කියලා. ඉච්ච ඌ න්‍යායට ආවා. අනේ මේක ඉච්චයිනේ කියලා ගත්තා. මගේ කැමැත්තට මේක තියෙනවනේ කියලා ගත්තා. නමුත් කැමැත්තට තියෙනවද? එහෙම එකක් නෑ මේ ලෝකේ. තියෙන්නේ මොකන්ද? හේතුන් තියෙනකන් තිබුණා. හේතු නැති වෙච්ච ගමන් ඉවරයි. අන්නේ දේට ඒ තැන හා වෙච්ච නිසා අර ටික නැති වෙනකොටම මහා දුකක් හට ගන්නවා. එහෙනම් දරුවගේ එක දුකක් ඔබ දැක්ක නේද? දැන් වේදනා දුක බලමු. දරුවට දරුවා ඇහෙන් රූපයක් දකිනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. තින්නං සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. ඒ කිව්වේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි එකතු වෙයි මනේ ස්පර්ශ වෙනවා ගිහිල්ලා. මනේ වදිනකොට ඒක යමක් දකින බව ළමයා දැක්කා. දැන් ළමයාට දැනුණා යමක් එයා දකිනවා කියලා. දැන් ඒක වෙනස් කරන්න පුළුවන් කාටද? ඒක තමන් වසඟේ පවත්න්න පුළුවන් අම්මේ තාත්තෙක් ඉන්නවද? එහෙම ඉන්නවා නම් පින්වදෙනි ළමයෙකුට නරක එකක් කවදාක්වත්, ඒ කියන්නේ ළමයෙකුට දුක හිතෙන දෙයක් කවදාක්වත් එන්න විදිහක් නැහනේ. දුක්ඛ වේදනාවක් දැනෙන්න විදිහක් නැහනේ. ඇයි ඒ? ඔබ කැමතිද ඔබගේ දරුවන්ට දුක දෙන්න? දරුවා මරහඬ දීගෙන අඬනවා පෙරේතයෙක් දැකලා. අපි හිතමු. දැන් ඔබට පුළුවන් ද ළමයාට ඔබට කැමති දේ පෙන්නගෙන ඉන්න? ඔබට පුළුවන් ද ළමයාට ඔබට කැමති දේ දැනින්න අරින්න? එහෙනම් කොහොමද ඔබට ඔබගේ දරුවාව ඔබගේ වසඟේ තියන්නේ? එහෙනම් කොහොමද ඔබ ඔබගේ දරුවා නිසා සතුටටපත් වෙන්නේ? ඔබගේ දරුවා ඔබ වසඟේ හිටියොත් ඔබ සතුටුයි, නැත්නම් සතුටු නෑ. ඒක ඒකාන්තයෙන්ම. ඔබගේ දරුවා විභාගේ තේරුණොත් ඔබ පොලේ හැපි හැපි අඬනවා. හැබැයි දෛවඥය කියලා තිබ්බොත් එහෙම මේ දරුවා විභාගේ පාස් වුණොත් මොන යම් හේතුවක් හරි මූ ඊළඟ දවසේ මැරෙනවා කියලා. ඒ දෛවඥය කියන එකත් හරියටම හරිනම් එදා පටන් ඔබගේ හැඟීම මොකද්ද? අනේ ෆේල් වේවා. ඒ අම්මම ගිහිල්ලා, ඒ කියන්නේ පළවෙනි දරුවාට බෝධි පූජා තිබ්බ ගිහිල්ලා මොනවා කියලාද? පාස් වේවා, පාස් වේවා, පාස් වේවා කියලා. ඒ අම්මම ගිහිල්ලා දෙවෙනි දරුවාට බෝධි පූජා තියෙනවා මොකද්ද? අනේ ෆේල් වේවා, අනේ ෆේල් වේවා, අනේ ෆේල් වේවා. එහෙනම් දැන් මේ මොකද්ද ඉෂ්ට කරගන්න යන්නේ? ළමයාගේ අනාගතයද? නෑ, තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න යන්නේ. තමන්ගේ කැමැත්ත ළමයේ තුලින් දෙමාපියේ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කැමැත්ත. ඒ මුලා දෘෂ්ටියෙන් ඒක කරන්නේ. ඒක නිසාද ළමයින්ට ජීවිතයක් නැහැ. ඇයි? දෙමාපියන්ට තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න ඕනේ ළමයා තුලින්. අල්ලපු ගෙදර එක එහෙම හොඳට විභාග පාස් කරලා නම් ඉන්නේ අල්ලපු ගෙදර ළමයි ටික. අම්මා බහිනවද කරෙන් ළමයාගේ? තාත්තා බහිනවද කරෙන්? නැහැ. දැන් ළමයට ඕනේද ඕක කරගන්න? නැහැ. කාටද මේක කරගන්න ඕනේ? අම්මලට. මම මේ ගැන උගන්වන්න එපා කියලා නෙමෙයි ළමයින්ට. ස්වභාවය විතරක් අවබෝධ කරගෙන ළමයින්ට උගන්වන්නේ. මේ ගිහි කුණු ගොඩට වැහෙනා නම් මේ ගිහි කුණු ගොඩේ ඉන්නත් ඕනේ නම් මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් ඔළුව උස්සගෙන උඹෑ කියන්න. ඔළුව ඇතුළට ගහගන්න නැතුව. පුළුවන් තරම් ඔළුව උස්ස ගන්න බලන්න. එතකොට සිංහය වටේ පිටේ ඉන්නවා. ඒකචාරී වැහැදිරෙන තනි තනියෙන් හැදිරෙන සිංහය ඉන්නවා. අන්න එදාට පුළුවන් මේ සිංහය දිහා බලාගෙන හිමීට රැළෙන් වෙන් වෙන්න. හැබැයි අස්සේ ගහගත්තොත් එහෙම පේන්නේ මොකද්ද? අර හරක් රැළම තමයි. එහෙනම් දැන් මේක තේරුම් ගන්න. එහෙනම් දැන් මේ ඕනේ අම්මට, අම්මගේ තාත්තගේ ඕනේ පාකම ඉෂ්ට කරගන්න. ඒක තමයි මේ යන්නේ. එහෙනම් පින්වදිනේ දැන් මේ දරුවා ගේ වේදනා කියන මේ දැනීම, වීමක් දැනෙන ගතිය ඔබට පුළුවන් ද ඔබ වසඟේ තියන්න? නෑ. එහෙම පුළුවන් නම් ඔබ ඒක කරනවා. ළමයා මේ ගඳක් එනවා. ඔය ගඳයි නහයයි. ඔය ගඳ කියන වචනේත් වැරදි. ඉතින් මේ ඔක්කොම මේ සංඥා වලින් අයින් කරන්න ඕනේ ඔබ. ගන්ධ කියලා කියන්නේ නහයට දැනෙන දේ. ගාන ඉන්ද්‍රියට දැනෙන දෙයට කියනවා මොකද්ද? ගන්ධ කියලා. එහෙනම් ගන්ධ කියලා කියන්නේ සුගන්ධය වෙන්නත් පුළුවන්, දුගන්ධය වෙන්නත් පුළුවන්. ආවේද මොකෝ? දුගඳක් දැනෙනවා ළමයට. දැන් ඔබ කැමතිද ළමයට දුගඳක් දැනෙනවට? නෑ. එහෙනම් දැන් ඔය දැනීම ඔබට පුළුවන් ඔබ වශයෙන් තියන්න. බෑ. ඇයි ඔය දැනීම එන්නේ කොහමද? නාසය තියෙනවනම්, ගන්ධය දුගන්ධය තියෙනවනම්, ඒකට විඥානත් බහිනවනම්, ස්පර්ශත් වෙනවනම්, මනේ මනත් නිර්වද්‍යතව තියෙනවනම්, ළමයාට ඕක දැනෙන එක ඔබට පුළුවන් ද නවත්තන්න? බෑ. එහෙනම් ළමයා එහෙම දැනීමක් දැනিলা අනේ අම්මේ ගඳයි අම්මේ කියාගෙන අඬනකොට ඒක දකින්න ආස නැහැ කියලා. එහෙම දෙයක් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් පින්වතුනි, ඔබට පුළුවන් ද ඔය දරුවගේ ඇතුලේ තියෙන වේදනාව නැති කරන්න? ඒ කියන්නේ වේදනාව කිව්වේ ආයි කියන රිදීම නෙමෙයි. ඔය දරුවගේ හටගන්නා වීමක් දැනීම ඉන්ද්‍රිය හයක් නිසා ඔබට පුළුවන් ද ඔබ වශයෙන් තියන්න? බෑ. ඊළඟට සංඥා. ළමයෙකුට සිගරට් එකක් දකින්න. ඌට ඒ ගැන අමුතු සංඥාවක් පහළ වෙනවා. කොහෙන් හරි දැකලා ඔක්කොම කළා. දැන් ඔබ කැමතිද? ඔබගේ පිරිමි දරුවෙක් හෝ ගෑනු දරුවෙක් ඉන්නවා අවුරුදු 14ක 15ක විතර. ඉස්කෝලේ ළමයි හරි පන්තිවල ළමයි හරි කොහේ හරි ඒව දැකලා. මොනවා හරි එහෙම දෙයක් දැක්කහම, මද්‍රව්‍යයක් දැක්කහම ළමයාගේ හිතේ හොඳ සංඥාවක් පහළ වෙනවා. ෂා මේක තියෙනවා නේ, මට පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් ওই සංඥාවට ඔබ කැමතිද? දැන් ඔබට පුළුවන් මේ සංඥාව ඇතුළේ ඉන්නේ නතර කරන්න. ඔබට ඕනම් පුළුවන් ළමයා සිගරට් එකක් ගන්න කිව්වොත් කන්ට එකක් ගහලා තියාගන්න. නම සිගරට් එක හොඳයි කියලා ආපු සංඥාව නැති කරන්න පුළුවන්. ඔබ වාසඟේ තියන්න පුළුවන් මේක? බෑ. ඊළඟට ඒ දරුවා ඔබ ගැන හිතන සංඥා වෙනස් කරන්න පුළුවන්. ඈ? අනිත් ළමයි ඔක්කොම සෙල්ලම් කරන්න කියලා ඔබ කියනවා නෑ ඔබ පාඩම් කරන්. ඒ වෙලාවේ ඔබට පුළුවන් නම් දරුවාගේ හිත මෙනෙහි කරලා බලන්න. ඔබට හිතේ බෙල්ල කපා ගන්න. ඇයි? අනේ හදේනේ මගේ ලේයින් හදලා මම මෙච්චර කරපු දරුවාද මේ මං ගැන මෙහෙම හිතන්නේ කියලා. ඔබ හිතුවේ නැද්ද එහෙම අම්මා තාත්තා ගැන? ඉතින් ඕක තමයි කාරණා. එහෙනම් ඒ හිතන එක නවත්තන්න බෑ. එහෙනම් ඒ දරුවගේ රූපේ නවත්ත ගන්නත් බැරි වුණා. රූපය හේතුන්ගෙන් හැදිච්ච දේ වෙනස් වෙනවා නැති වෙලා යනවා, නවත්ත ගන්න බෑ. වේදනාව නවත්ත ගන්නත් බෑ, හේතුව ඒකේ හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. ඒ දරුවට එන සංඥා නවත්ත ගන්නත් බෑ, ඒකත් හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ අනිච්ච සංඥාව ගැන. ඒක උදාහරණයක් ඇතුලේ. මොකද මට කිව්වේ දරුවා අනිච්ච ලෙස බලන්නේ කොහොමද කියලා මගෙන් ඒ මහත්තයා ප්‍රශ්නය ඇහුවේ. දරුවා අනිච්ච ලෙස බලන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ. මේක තමයි අනිච්ච ලෙස බලන විදිය. ආයි අමුතුෙන් මේ රවට්ටගෙන බලන්න දෙයක් නැහැ. ඇයි අනිච්චයිනේ. ඉතින් පේනවනේ අනිච්චයි කියලා. දැන් තුනක් අනිච්චයිනේ. දැන් බලමු අනිත් එක සංකාර. ළමයාට එක ධර්මතාවයක්, එක මොකක් හරි අරමුණක් එනවා. ඒ අරමුණ එනකොට ඔබට පුළුවන් ද ඊට වඩා වෙනස් අරමුණක් එහෙම දෙන්න? ඒකට සාමාන්‍යයෙන් පින්වතුනි මේ සංකාර විඥාන කියන එක පොඩ්ඩක් ඔබට ගෝචර නැති වෙන්න පුළුවන්. නමුත් ඒක කොහොම හරි අල්ල ගන්න බලන්න. සංකාර කියන කොටස ගත්තහම සංකාරයක් කියලා කියන්නේ යම් ගොඩ නැගීමක්. ඒක පින්වතුනි මේ කය ගොඩ නැගීමක් වෙන්නත් පුළුවන්. මේ කය හැසිරීම උදෙසා එන එකක් වෙන්නත් පුළුවන්. වචනේ හැසිරීම උදෙසා වෙන එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් හිත ගොඩ නැගීම උදෙසා වෙන එකක් වෙන්නත් පුළුවන්. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා සංකාර තුනක් තියෙන එකයි. ඔය තුනම තියෙන්නේ ගොඩ නගන්න. ඔය එකක් එකක් ගොඩ නැගෙන්නේ පින්වතුනි ධම්ම හෙවත් අරමුණු කියන ඒවා තුල. ධම්ම ආවන ඒකට අදාළව තමයි සංකාරය නැගෙන්නේ. එහෙනම් ලෝක ධම්මයක් ආවන අභිසංකාරයක් නැගෙන ඔබට. බුද්ධ ධම්ම ආවන බුද්ධ ධර්මයක් ආවනම් මොකද වෙන්නේ? විසංකාර නැගෙන ඔබට. ලෝකේ යාලනේ ඒවා නැවෙන්නේ නැහැ. දැන් හිතන්න මෙහෙම. ඔබගේ දරුවා ඉන්නවා. ඔය දරුවා ඉන්නකොට ඔය දරුවාට ලෝක ධර්මයක් එනවා මොකක් හරි ඔබ කැමති නැති. අපි දුමු කොල්ලෙක් කුණුහරුපයක් උගන්නලා. එහෙම ඉන්නේ. මේ යථාර්ථවත්ව දකින්න මේක. සමාජයේ වෙන දේ. කවුරු හරි තව කොල්ලෙක් කුණුහරුපයක් කියාගෙන යනවා. ඒ කුණුහරුපේ අර මේ පොඩි කොල්ලට හෝ කෙල්ලට ඇහෙනකොටම එයා ඒකට සංකාර හදන්නේ නැද්ද? අර අරමුණත් එක්ක සංකාර හැදෙන්නේ නැද්ද? හැදෙනවා. දැන් ඔබට නවත්තන්න පුළුවන්. දැන් අම්මා කෙනෙක් කැමතිද තාත්තා කෙනෙක් කැමතිද ළමයා කුණුහරුප හිතනවට? ඈ මොකක් හරි කුණුහරුප වචනයක් කියාගෙන යනවා. දැන් ඔබ බින්දු මාත්‍රයක් කැමති නේ අනේ මගේ අහිඳක පොඩි ළමයාට මේවා කියන්න හොඳද කියලා හිතාගෙන ඉන්නේ. නමුත් අර අරමුණ ආපු ගමන් ඒ දරුවගේ හිතේ ඒකට අදාළ සංකාර ගොඩනැගෙන එක ඔබට නවත්තන්න පුළුවන්ද? ඈ එහෙනම් ඒ දරුවගේ සංකාර ඔබ වශයෙන්ද තියෙන්නේ? ඔබ ඒ දරුවට බයින වෙලාවට පරම විවිතුරු චේතනාවකින් ඔබ දරුවට බයින්නේ හදාගන්න. ඒ දරුවා ඒ වෙලාවේ ගොඩනගන සංකාර ඔබට පුළුවන් ඔබ වසඟේ තියාගන්න. එහෙනම් සංකාරත් බෑනේ. එහෙනම් ඒ සංකාර හරහා ගොඩනැගෙන විඥාන හිත පුළුවන් ඔබ වසඟේ තියාගන්න. ඔබට ඕනේ හිත ඇති කරන්න. එහෙනම් ඉතින් හරි ලේසිනේ ළමයට උගන්වන්න. මොකද දැන් අද ඉඳලා නුඹ ඉගෙන ගන්න හිත විතරයි ඇති කරන්නේ. ඉතින් හරි ලේසි. ලෝකේ ඉන්න ඔක්කොම කවුද? ඉංජිනේරුව, දොස්තර. අම්මා කෙනෙකුට පුළුවන් නම් ඒක කරන්න. පුළුවන්ද කරන්න? බෑ. එහෙනම් දැන් පින්වතුනි තමන්ගේ දරුවා කියන තැන දරුවා කියලා අපි හදාගත්තට ඇත්ත වශයෙන්ම පවතින කරුණු කීයක් තියෙනවද? පහ. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔන්නයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්නයේ පහ තමයි දරුවා කියලා ඉස්සරහ පෙනී හිටින්නේ. ඔය දරුවාගේ රූපේ අයින් කළා නම් ඔබට ආයි පේන දෙයක් ඇත්තෙම නැහැ. ඇයි ඒ? අනිත්‍යව රූපේ අසුරු කරගෙන තියෙන්නේ. එහෙනම් පේන්න තියෙන රූපේ විතරයි. ඒකවත් ඔබ වහන්සේගේ පවත්ව ගන්න බැරි නම්. එහෙනම් ආයි කොහෙද පින්වදෙනි දරුවාගේ ඉතුරු හතරත් උපවාසයෙන්ගේ පවත්තන්නේ? එහෙනම් දැන් දරුවා කියලා කියන්නේ අනිච්ච දෙයක් නෙමෙයිද? කී ආකාරයකින් අනිච්ච වෙනවද? පස් ආකාරයකින් අනිච්ච වෙනවා. එහෙනම් පස් ආකාරයකින් අනිච්ච වෙනවනම් ඔය දරුවා නිසා පස් ආකාරයකින් දුක ජනිත වෙන්නේ නැද්ද? ළමයා ගෙදර නෝන කම්මුල් ගාය හැදිලා ළමයා ගෙදර නෝන පැපොල් හදාගෙන ඇවිදින්න. දැන් දුක නැද්ද? දුක නැද්ද? දුකයි. ඔන්න අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ අනිත්‍යතාවය කියලා ගත්තොත් එහෙම. දැම මැරෙන එකක් නැහැ කොල්ලා. ඒක නිසා හරි සතුටුයි. ඇයි? තාම පොඩි කොල්ලනේ. මූ මැරෙන්නේ නැහැ දැම්ම. ඒක නිසා දරුවා නිසා කිසි දුකක් නැහැ නේද? දරුවා අනිත්‍ය නිසා දුකයි නං. පින්වදෙනි මැරෙන්නේ නැහනේ. දැම්ම. ඒක නිසා දුකක් නැහැ. හැබැයි අනිච්ච කියන වචනේ සැබෑ තේරුම ගත්තොත් ඔබ සතුටින් හිටපු එක වෙලාවක් කියන්න මට. අනිච්ච කියන තැන අනිච්ච කියන තැන හරි තේරුමත් එක්ක ඔබ දරුවා දිහා බලන්න වෙන කවුරුත් ඕනේ. ඔබ සතුටින් හිටපු වෙලාවක් මට කියන්න. ඔබ සතුටු වෙන්නත් පුළුවන් මොකද හේතුව? ළමයාගේ රූපේ වෙනස්කම් ඔබට පේන්නේ නැති නිසා. හැබැයි හිතනේ වහේම ඔක්කොම දැනෙන්න ගත්තොත් එහෙම. ළමයාගේ ඔක්කොම ෆීලිංගස් ඔබට මොකක් හරි මේ ක්‍රමවේදකින් ඔබට දන්නනවා කියලා හිතන්නකෝ. දැන් ඔබට සතුටු වෙන්න පුළුවන්ද? ඇයි පින්වදේ ළමයා කක ගොඩක් දැක්කත් ඔබට දුකයිනේ. ඇයි ඒ? ඒකෙන් එන්නේ සුඛසහගත ස්පර්ශයක් නෙමෙයිනේ. ඒකෙන් ලැබෙන්නේ මොකද්ද? දුක්ඛ වේදනාවක්නේ. ඒ දුක්ඛ වේදනාව ඔබට දැනෙනවනේ එතකොට. ළමයා දුකින් ඉන්න බව ඔබ දන්නවනේ. අද ළමයා දුකයි කියලා කියන්නේ කිව්වොත්නේ ඔබට දැනෙන්නේ. නේද? ඔය කරුණ හොඳට තේරුම් ගන්න. එහෙනම් පින්වතනි, ඔන්න ඔය කරුණ පහ නිසා ළමයා කියන කෙනා කවුද? අනිච්චයි. ඔය කරුණ පහ නිසා අම්මා කියන කෙනා අනිච්චයි. ඔය කරුණ පහ නිසා තාත්තා කියන කෙනා අනිච්චයි. අයියා අනිච්ච නැද්ද එහෙනම්? අක්කා අනිච්ච නැද්ද එහෙනම්? ගුරුවරයා අනිච්ච නැද්ද එහෙනම්? බුදුහාඳුරු අනිච්ච නැද්ද එහෙනම්? රහතන් වහන්සේ අනිච්ච නැද්ද එහෙනම්? ගෙදර ඉන්න බල්ලා පූසා අනිච්ච නැද්ද? එහෙනම් මේ ලෝකේ ඉන්න මොන සත්‍යද අනිච්ච නැත්තේ? දෙයියෝ අනිච්ච නැද්ද? ඈ? දෙයියන්ගේ ආයුෂය තියෙනවා පින්වදිනේ පරකොටියක්. අනිත්‍ය වෙනකම් බලන් හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? කාලයක් ඉන්නවා නිවන් දකින්න. හැබැයි අනිච්ච දිව්‍ය ලෝකෙට පහළ වෙනවා දිව්‍යාංගනාවක්. හෝස් ගාල පපුව දාලා එනවා දෙයියන්ගේ. අනේ මට මේ ගෑණිව ගන්න තියෙනවනේ. පින්නට ඉතින් මොනව කරන්නද? අරුගේ දිව්‍ය විමානෙනේ පහළ වුණේ. ඌ කරගත්ත පින්නට ඉතින් උට පහළ වුණා. මට නෑනේ. දැන් ඉතින් අවුරුදු 20ක් ඉඳලා මේ ගෑණිත් එක මං ඉන්නේ. ඕක තමයි දෙයියන්ගේ අඳෝනාව. හිතන්නේ එහෙම එපා දෙයියෝ කියලා කියන්නේ බොහොම සන්තෝෂෙන් ඉන්න පිරිසක් කියලා. කතාවේ මැදලා කාන්තාවක් ගෙදර ගෙනාවට පස්සේ ඊට සතියකට පස්සේ පාරේ යන ගෑණියෙක් දකින්න මිනිස්සයා හිතනවා නේද හත් දෙයියනේ මට මේ කිව්ව මිස්ුණානේ කියලා. හැබැයි ඒ කිව්ව කතාවේ මැදනම් මොකද වෙන්නේ? ඕකම තමයි ආයි වෙන්නේ. එහෙනම් පිංගුදනි මේකේ ආයි මේ කෙලවරක් නෑ. එහෙනම් ඔබ හිතනවා දිව්‍ය ලෝකෙට ගියා කියලා ඔක කෙලවරක් තියෙයි කියලා. ඉතින් අපි අහලා තියෙනවනේ ওই කතා. දෙවරු අඳෝනා තියෙන හැටි මේ දිව්‍යාංගනාව පහල වුණාට පස්සේ. එහෙනම් මොන කුණු කොටද දිව්‍ය ලෝකෙ කියන්නේ? කාටද ඕකට යන්නේ? නිවන් දකින්න එක පැත්තකට දාලා. කාමයේ පස්සේ යන්නේ කවදාක්වත් පිංගුදනි දිනන්නේ නෑ. පරදිනවම තමයි ඒකාන්තයෙන්. මොකද පඳුරේ සාරේ නැහෙනේ. සාරේ හොයාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. එහෙනම් මේ දිව්‍ය ලෝකේ ආයි බඩ ගන්න උත්සාහ කරන්න එපා. මේකෙම මේක ඉවර කරන්න. මාර්ගඵල තියෙනවනේ. ඒකාන්තෙම තියෙනවා. ඒකයි අහන්න දෙයක් නැහැ. ඒක ඔප්පු කරලා තියෙනවා ලෝකෙට උත්තරමිය. ඒ උත්තරමයන්ට කලිනුත් මේ ලෝකේ හේම ක්‍රමවේද තිබුණා. අරහතුන් වහන්සේලා බිහි වුණා. ලංකාවේ අනුරාධපුරෙත් බිහි වුණා අරහතන් වහන්සේලා. මේට අවුරුදු 20කට කලින්. 30කට කලින්. අහන්න එපා දැන් කොහෙද ගින්ද මන්ද කවුද කියලා. මාර්ගඵල නැහැ කියලා කියන්නේ බොරු. මාර්ගඵල තියෙනවා. අරහත්තේ තියෙනවා. හැබැයි අරහතුන් වහන්සේලා ඇවිල්ලා නයින්ටවන්නේ නැහැ. ඒකත් හොඳට ඔළුවට ගන්න. කෙනෙකුට හිතෙන බුල අරහතුන් වහන්සේ නමක් ඉන්නවනම් ඇවිල්ලා ඉරිදී පාන්න එපා ඉතින්. ඔබ දන්නවද ගිහියෝ ඉදිරියේ අරහතුන් වහන්සේලාට ඉරිදී පාන්න තහනම් කළා දින බුදුහන්සේ. අරහතුන් වහන්සේ නමක් කවදාකවත් විනය නීතියක් කඩ කරන්නේ නැහැ. මෙල්ල ගහලා ගියා. කෙනෙක්ව දමනය කරගන්න කරන්න පුළුවන්. නමුත් වැඩ වෙන්නේ නැහැ. මම අරහත් කියලා පෙන්වන්න මේ ඒව කරන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේලා ඒක ඉරිදී පානකම් බලන් හිටියොත් එහෙම. කවදාකවත් ඔබට අරියාණන් අදස්සාවී කියන තැන තමයි ඔබට ඉන්න වෙන්නේ. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දර්ශනය කරගන්න හම් වෙන්නේ නැහැ කවදාකවත්. ඇයි? ආ කොහො ඉරිදී පාන්නේ බලන්න මම බලන්න යන්න උඩට යන්න බලන්න. අවුරුදු කියලා ගහන්න කරනම ඈ අර කියන්නේ කවුද? අර හිලා නටවන්න ආපේකා කියන්නේ. ආ පුතා දැන් ඔහොම උඩ නැගලා කොටු උඩ නැගලා දැන් වටයක් අරගිලා ගහපම් බලන්න පිනුම පුතා. ඈ ඒවත් දැන් මේ මිනිස්සු බලාපොරොත්තු ඉන්න අරහතුන් වහන්සේලාගේ. මොන හරි මවලා දෙන්නද? නෑ අරහතුන් වහන්සේලා ලෝකෙට සද්ධර්මයේ දේශනා කරනවා. මාර්ගඵල ලාභීව බිහි වෙලා ලෝකෙට සද්ධර්මයේ දේශනා කරනවා. ඔබට තියෙන්නේ පිංගුතේ මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන නිවන් දැක ගන්න. ඒකයි මම කිව්වේ මේ දිව්‍ය ලෝකේ යන්න ආයි උත්සාහ කරන්න එපා. බැරි මුණොත් දිව්‍ය ලෝකේ යයි. ඒ දිව්‍ය ලෝකේ ගිහිල්ලත් කරන්න දෙයක් ඉතුරු කරගන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? පහළ වෙන දිව්‍යාංගනාව දිහා බලවල හූල්ල හූල්ල ඉන්න. සක්‍රදෙය හිටපු ගමන් එනවා මනුස්ස ලෝකෙට. බුදුහාඳුරෙන් කාලේ මොකටද? අර උත්තමයන්ට දන් දෙන්නේ ඇයි ඒ? ඔන්න දිව්‍ය ලෝකේට ඇවිල්ලා ඊට වඩා ලස්සන කෙනෙක්. දැන් ඉතින් ඉන්න බෑ. යකෝ මමනේ ලොක්කා. මට වඩා ලස්සන කෙනෙක් ඇවිල්ලානේ. මේක නම් කරන්න බෑ. යන්න ඕනේ. ඊළඟ වින් කරන් එන්න ඕනේ. ඔන්න එනවා මනුස්ස ලෝකෙට. ඇවිල්ලා දන් දෙන්න හදනවා. දැන් සක්‍රිය කියන කෙනා බොහොම සතුටින් ඉන්න කෙනෙක්ද? මොනවද මේ ගත්ත මුල අදහස්? මනුස්ස ලෝකෙට වඩා සැපයක් තියෙනවා තමයි. නමුත් නිවනට වඩා සැපයක් තියෙනවා දෙතන. මේ අතහැරීම නොයල්ම මිදීමට තරහ සැපයක් තියෙනවා දෙතන. එහෙනම් ආයේ මේ මනුස්ස ලෝකේ මේ සල්ලි කාර්යය ගැන මොන කතාවද? අවංකවම හිතලා බලන්නකෝ. ඔබ වාහනයක් ගත්තොත් එහෙම, ඔබ ගෙයක් ගත්තොත් එහෙම, ඔබගේ යාළුවෝ කී දෙනෙක් ලෝන් ගහලාද ගෙවල් ගන්නවද? ඇයි? පිච්චෙනවා, දැවෙනවා, ඉන්න බෑ. ඔබගේ දරුවෙක් විභාගයක් පාස් වුණොත් එහෙම කී දෙනෙක් උත්සාහ කරනවද ඒ තත්ත්වෙ උදා කරගන්න? තමන්ගේ දරුවන්ට. ඉන්න බෑ, දැවෙනවා, තැවෙනවා. පින්වතුනි, මේකට සැපයක් කියනවද කවුරු හරි? දැන් මේකද මේ ඔබ හොය හොය ගිය සැපය? ඉච්ඡා භංග වෙනකොට අඬ අඬ යන එකයි, තපොඩක් හරියාගෙන එනකොට සතුරු වෙලා උඩ පයින් එකයි, ඊට ආයි අඬනවා, ආයි උඩ පයින්නවා, ආයි අඬනවා, ආයි උඩ පයින්නවා. ඕකටද ජීවිතය කියලා කිව්වේ? ඕකද ඔය හොයන සැපය? දැන් තේරෙන්නේ නැද්ද පිංගුතුනි, බුදුහාඳුනන් කාලේ ඇයි රජවරු මේ රජකම අතහැරලා දාලා ගිහිල්ලා පැවිදි වුණේ කියලා? කන්න නැතුවද? අනිත් එක ඔය දෘෂ්ටි අයින් කරගන්න. මේ මහානකම කියන මහා ශ්‍රේෂ්ඨ තැන කන්න නැති පිරිසකට එහෙම දාන්න යන්න එපා. ජීවිත අසාර්ථක වෙච්ච පිරිස වලට එහෙම දාන්න යන්න එපා. මහානකම කියන්නේ මහා ශ්‍රේෂ්ඨ තැන. මහානකම කියලා කියන්නේ පින්වදින මේ සියලු දුකෙන් ඔබව නිදහස් කරන තැන. ඒක මේ ජීවිතෙන් පැරදිච්ච අයට තියෙන තැනක් නෙමෙයි. අද මහාන වුණා මේ කවුරුහරි ඇවිල්ලා කිව්වොත් එහෙම මේ අපි මහාන වෙනවා. නැත්නම් මම මහාන වෙනවා. කියපු ගමන් දෙන්න දෙමහල සාකච්ඡා වෙන්නේ මොකද්ද? උට මොනවා හරි ප්‍රශ්න ඇති ඉතින්. උට ඇති මොනවා හරි. උගේ ගෑණියෙක් උට මොනවා හරි කියලා ඇති. ඈ? ඕවා තමයි හිතන්නේ. ඔබ හිතලා තියෙන දේට වඩා වෙනස් එකක්. අතීතයත් ඉස්සේ ඔබ හිතලා තියෙන දේට වඩා වෙනස් එකක්. කවුරු හරි මහණ වුණා කිව්වහම අනේ ඒ උත්තරමයට සද්ධර්මයේ අවබෝධ වෙලා මාර්ගඵලලාභීත්වයට පැමිණිලා ඒ උත්තරමයට තවදුරටත් මේ ගිහි ජීවිතේ ඉන්න බැරුව ඒ උත්තරමයෙන් පැවිද්දම් පුරනවා ඉතුරු ටික කරගන්න කියලා හිතලා දිනනද කාට හරි මෙතන ඉන්න බලන්න එහෙනම් මොනතරම් පල්ලෙහාට දාලාද කියලා මේ ශාසනේ. ඒකට හේතුව මොකද්ද? ධර්මයේ වැහිලා. ධර්මයේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ගිහියෝ රජ වෙලා පැවිද්දෝ බලු වෙලා. එයන අර ගැරහිය යුත්තටනේ ගිහියා කියන්නේ. ඒ ඉතිහාසය ඔබට කියලා දෙන්නේ මම. දීගණිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ ශාස්ත්‍රුණාහසේ දේශනා කරන දේ. ගිහියා කියලා කියන්නේ පින්වතුනි ගැරහිය යුත්තට. ගරහන වැඩ කරපු එක. ඒ කාලේ හිටපු අය. ආදිකල්පිත බ්‍රහ්මයේ ඇවිදිල්ල. ජීවත් වෙනකොට කාමයේ ජනිත කර කර කාමයේ සේවනය කර කර හිටපු පිරිසට ගල් ගහලා පැන්නුවා. ධායි කියෝ. ඒ කියන්නේ ධාන හිමි පිරිස් උඩින් යන්න පුළුවන් පිරිස් ඵලයල්ලමල උඹලා ගැරහිය යුතු පිරිසක් උඹලා ගැරහිය යුත්තේ හෙවත් ගිහියෝ ඵලයල්ල කියලා පැන්නුවා. ඒකුන් තමයි ගිහිල්ලා මොකද කළේ? හදාගත්තා. වට කළා, කොටු කළා, හදාගත්තා. හාලි කර කර ඉන්න උඩින් යනකොට පේන හින්දා ගහගත්තා. මොකද්ද? වහගෙන ආලේ කරන උන් ඉඳ වහලයක් ගහගත්තා. නැත්තම් පේන උඩින් යන ආයට සාප කර කර යන්නේ යනකොට තූනොදකින් උඹලා ගැරහිය යුතු යක්කු. ඇයි පිංගුදුනි මේ පිරිස් ඔක්කොම හිතිය ධායික මට්ටමේ. ධාන ලබාගෙන හිටපු පිරිසක් මේ කාමයට ගොදුරු වෙලා ගියේ. ඒකයි ධායික පිරිස් මේ අයින් කළේ උඹලා ඵලයල්ලා. ඔහොම තමයි හරක් විහිුනේ ලෝකෙට. මම ඔය අද කියන જાතිය හරක් උඹෑ කියන පිරිස්. ප්‍රියයෙන් ඇසුරු කරන්න ඕන නිසා තමයි පියස්ස හදාගත්තේ. ඔය විදිහට හදාගෙන ඉන්නකොට ඔතනින් තව පිරිසක් හිටියා. ඒගොල්ලන්ට ධාන නැහැ. හැබැයි ගිහිව ඉන්නත් එච්චර කැමති නැහැ. ගැරහි යුතු මට්ටමේ ඉන්න. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ධායිකයෝ ගාවට ගිහිල්ලා ධායිකයන්ගෙන් උන්වහන්සේලා ලබාගත් ධාන වලින් ඉගෙනගෙන ඒක ගිහිල්ලා ගැරහි යුත්තන්ට කිව්වා. මොකද ගැරහි යුත්තන්ට යන්න බෑ ධායිකයෝ ගාවට. අයින් කළා දාන උඹලා ගැරහි යුත්තෝ කියලා. ආන්නේ කුණ්ඩ කිව්වා ධාන ලබන්න බැරි නිසා. ඒ කුණ්ඩ කිව්වා අධ්‍යායිකයෝ කියලා. ඔය අධ්‍යායික කියන වචනේ තමයි අද අධ්‍යාපන කියලා හැදිලා තියෙන්නේ. එහෙනම් දැන් ධ්‍යායිකයෝද අධ්‍යායිකයෝද උතුම්? ධ්‍යායිකයෝ. නමුත් අද ලෝකයේ උතුම් කවුද? අධ්‍යාපනඥයා තමයි ලොකු. ඌ තමයි ලොකු මේක. අර ධ්‍යාන වඩන උතුමෝ මේ මුළු තුන් ලෝකෙම දකිනවා. සර් ඇල්බර්ට් අයින්ස්ටයින් අවුරුදු 50ක් තිස්සේ හොයාගත්තු දේවල් එක තප්පරෙන් දකිනවා. හැබැයි ඒගොල්ලෝ කවුද? මේ පහත්තයි. එයා ලෝකේ උතුම්ම දැන් කවුද? අර ගැරහි යුතු පිරිස. ඒගොල්ලෝ තමයි ලොක්කු. මෙන්න වෙනස් වෙච්ච හැටි. දැන් මේ වෙනස වෙන අයින් කරන්න ඕනේ. ඒක නිසා පින්වතුනි එකම මොහොතකවත් හිතන්න එපා මේ පැවිද්ද කියලා කියන්නේ පරාජයටපත් වෙච්ච පිරිසක් කියලා. පැවිද්ද ලබන පිරිස හරි ශ්‍රේෂ්ඨයි. මං කියන්නේ කන්න නැතුව පැවිදින පිරිස් නෙමෙයි. ගෑණි මැරලා පැවිදින මිනිහා ගැනත් මේ මිනිහා මැරලා පැවිදින ගෑණි ගැනත් නෙමෙයි මම මේ කියන්නේ. සද්ධර්මය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත සද්ධර්මය තුලින් ඉතුරු ටිකත් කරලා ඉවර කරගන්නවා කියන පරම අදිස්ථානින් යුතු යම් කිසි කෙනෙක් පැවිදි වෙනවනම් දිව්‍ය බ්‍රහ්මය සාදුනාද පවත්වන්නේ. දිව්‍ය බ්‍රහ්මය ඇවිල්ලා වැඳ වැටෙන මේ පිරිස ඉස්සරහා. එහෙවු සාසනයක් මේක. ඒ සාසනයේ තමයි පින්වදින මේ කාලා දාන්නේ මේ පිරිස. මෙතන කී දෙනෙක් ඇද්ද පින්වදින මේ බණහන ඇතර සෝතාපන්නයෝ කී දෙනෙක් ඇද්ද? පින්වදින සතර අපායන් නිදහස්නේ. ඒ මදිද? ඔබව සතර අපායන් නිදහස්ුනේ සාත්‍රුන් වහන්සේගේ ධර්මයේ නිසානේ. එහෙම නැත්නම් අපිත් මෙරි මෙරි යපාගත වෙන්නේ නැහැ. එහෙනම් මේ සද්ධර්මයේ නැකිටවන්න ඕනේ. ඒ ක්‍රමවේදය තුල තමයි අපි ඉන්නේ. ඒකයි පින්වදිනි ඔය ගිහි කියන தත්යෙන් මේ ගිහියන්ව මුදවනවා පුළුවන් තරම්. එහෙනම් ජරා ගිහි කියන தත්යේ ලබන්න හොඳ නැහැ බෞද්ධ කියන පිරිස. බෞද්ධයෙක් වෙන්න භවයේ උදුරන්න උත්සාහ කරන්න ආයි ආයි උපදින්න යන ගමන නැති කරන්න උත්සාහ කරන්න. පොඩ්ඩ පොඩ්ඩ හරි උත්සාහ කරන්න. මං කියන්නේ දැන් දුවලා ගිහලා වැවිදි වෙන්න කියලා ඔක්කොටම. ඒකට අදාර පාරමී පිරිච්ච පිරිස ඉන්නවනම් ඒ අයට පුළුවන් දැන් ඒක කරගෙන යන්න. ඒක නිසා තමයි ඒ අය උදෙසා මේ ආරාම විහාර අපි කරවන්නේ. ඒ වඩ ගුරුහරුකම් දෙන උත්මය ඒ වෙලාවට බිහි වෙයි. බිහි වෙලා ඒව කරයි. මේ වෙනකොට මං හිතන්නේ 20කට කිට්ටු පිරිසක්. විවිධ රටවල. එතන ශ්‍රී ලාංකික පිරිස මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන. ඒ උත්තම පැවිද්ද සඳහා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ පිරිසට මේ අවස්ථාව උදා කරලා දෙනවා අපි. ওই පිරිස 50ක් වෙනවා ඒකාන්තයෙන්ම. ওই අවස්ථාව උදා වෙනකොට. අවශ්‍යතාවය තියෙන මේක කරගන්න. හැබැයි මේක කරගත්තේ නැත්නම් හොඳට මතක තියාගන්න වෙනදී. මේ ඔබ ඒවට තල්ලු කරනවා නෙමෙයි යථාර්ථය කියන්නේ. මල පෙරේතය වුණාට පස්සේ තේරෙයි. අයියෝ. වුණානේ. දැන් ඉතින් වැඩක් නැහැ. ගිය නුවණ ඇතුන් ලබාවක් ඇද්දවිය නොහැක. ආපහු ඉතින් ඇතුන් ලබා අද්දන්න බෑ. වැඩේ වෙලා ඉවරයි. වැඩේ වෙලා ඉවර නම් එතනින් එහාට ඵලයේ භුක්ති විඳගෙන ඉන්නයි තියෙන්නේ. මොනවද හම්බෙන්නේ? අසූචියද? තුවාලකුණක්ද හම්බෙන්නේ? ඒක ලෙවකකා ඉන්න තමයි තියෙන්නේ. ගොඩාක් ඔය වෙරේත පිරිස් බඩකින් ඉන්න හේතුව තමයි අරව ලෙවකන්න බැරි හින්දා. ජරාවෙ හින්දා. නමුත් බඩකින් උඩරිමෙට ආහම් මොකද කරන්නේ? ඔබ ගාව ඇපල් ගෙඩියක් තියෙනවා. ඔබට බඩකින් නෑ බඩකින්ත් නෑ. ඒකේ පොඩි තරංග සතෙක් දතක් ගහලා ඔබ කොහොමද ඒ සතා දතක් ගහපු කෑල්ල කඩලා අයින් කරන්නේ? කන බඩගිනේ නෑ දැන්. නැවතින් දුන්න නිසා දැන් කනවා. කොහොමද දත ගහපු කෑල්ල අයින් කරන්නේ? බාගෙට විතර හිට වෙන කෑල්ල කපලා අයින් කරනවා නේ ඒ වෙලාව. හැබැයි කන්න නෑ දැන් දවස් දෙකක ඉඳලා. දැන් මේ ඇපල් ගෙඩියක් හම් වෙනවා බාගයක් නරක් වෙලා. කොහොමද ඒක කපන්නේ? බොහොම හිමීට කපලා නේද අන්තු මාත්‍රේ පවා තියාගන්නේ හදන්නේ. ඕක තමයි පෙරේතයට වෙන්නේ. කන්න හම්බෙන්නේ තුවාලකුණු. ගෑනුන්ට ළමයි හම්බුනහම එන ගැබ්මල. පුරුෂයන්ගේ ශුක්‍රාණු, ස්ත්‍රීන්ගේ ඩිම්බ. ඕවා තමයි ඒගොල්ලන්ගේ ආහාරය. ත්‍රිපිටකය කියවලා බලන්න. ඒව කකා තමයි උන්ට ඉන්න වෙන්නේ. තුවාල හැදුනහම ඒක ලෙව කනවා ගිහිල්ලා. පිටුදෙනි මේවා අපේ සීහ හෙලය දැනගෙන තුවාල හොඳ කරන ක්‍රමවේද හදාගත්තා. අමනුස්සය පාවිච්චි කළා ඇඟ ඇතුලේ තියෙන ගෙඩි වන ගෙඩි පිළිකාසුව කරන්න. ක්‍රමවේදකින් බේතට අමනුස්සයව අරගෙන ඒ බේත ඇඟට ඇතුල් කළාම අමනුස්සය අර ඇතුලේ හැදිලා තියෙන ගෙඩිය ඒ හැරෝ ටික ඔක්කොම කනවා ඉඳගෙන ඇතුලේ. සීය හෙලය කියලා කියන්නේ අද ලංකාවේ ඉන්න එක නෙමෙයි. අද ඉතින් සුද්ධ පහරන කොට වැටිච්ච කෙනෙක් ඉන්නේ. නමුත් සීය හෙලය කියන කෙනා මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්. සීහ කියන්නේ ඇයි? සීහ කියන්නේ ශ්‍රේෂ්ඨ, හෙල කියන්නේ පාරිශුද්ධ. ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට ආපු ශාස්ත්‍රුන් වහන්සේගෙන් පැවතගෙන ඉන්න පිරිසක් ඔය ලංකාද්වීපයේ හිටියේ. අද ඉතින් මේකුන් ගිහිලා විනාශ කරලා දැම්මට. ඉන්න. අතේ හැදෙන ඉන්න. ලේ ඉන්න જાතියක් හදන කිරි ඉන්න කියලා දැකලා මතක ඇතිනේ. ඔය ඉන්නගේ අතේ කාසියක් ගාලා ඒ කාසිය කෑවද ඉන්න? ඉන්න කිව්වේ මිස ලේ. කවුද ලේ ටික ගත්තේ? පෙරේතයා. මැජික් නෙමෙයි. පෙරේතයා. අර කාසිය ගිහිල්ලා සම්බන්ධ කරලා දුන්නා. කාසියාරා තමයි අදාළ පුද්ගලයා කියලා සම්බන්ධ කළේ. තුම්බන් හන්දියට දැම්මේ එතන අමනුස්සයෝ ගැවසෙන නිසා. ඒතර ඒක ඇවිල්ලා තමයි අරක උරා බිව්වේ. එහෙනම් දැන් ඕකෙන් තේරෙන්නේ නැද්ද? මේවා මේ අද්දුටු ප්‍රත්‍යක්ෂ දේවල්. ඕවෙන් තේරෙන්නේ නැද්ද? පෙරේතයාගේ ආහාරය මොකද්ද කියලා. ධර්මයේ හැසිරෙන්න බැරි නම් දැම්මම පටන් ගන්න පොඩ පොඩ කන්න නැත්නම් එදා එහෙ ගිහිලා කන්න හම්බ වෙන්නේ නැහැ මොකද? දැම්මම ඔය තුවාල කුණු ලෙව කන්න පටන් ගන්න. එහෙම නැත්නම් ධර්මයේ හැසිරීලා මේකෙන් එතර වෙන්න බලන්න. ඒක තමයි තියෙන්නේ. දැන් මාගාවට කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම ජීවිතේ සාර්ථක කරගන්න මඟ කියන්න කියලා. මම කියන්න දෙන එකම මඟ මොකද්ද? නිවන් මඟ. මෙන්න සිවුර දාගෙන පැවිදි වෙන්න. අන්න ඒ ජීවිතේ නම් සාර්ථකයි. ඒ කාලේ නම් පින්වතුනි අනිත් පැත්ත සාර්ථක කරගන්න ක්‍රමවේද දීව මාත් හිටිය මුලාවක හින්දා. දැන් නම් ඒ මුලාවෙන් සහ මුලින්ම නිදහස්. ආයි එක බින්දු මාත්‍රයක්වත් මේකේ හොඳයි කියලා කියන්න තැනක් ඉතුරු වෙලා නැහැ. එක බින්දු මාත්‍රයක්. මෙතනින් යආ ගන්න තරමට කොච්චර හොඳද කියලා හිත හිත තමයි ඉන්නේ. ඒවට අදාළ කරුණු සකස් වෙනකම් පුල පුලා බලාගෙන ඉන්නවා. හැබැයි පින්වතුනි මේ අවස්ථාව උදා කරගන්නේ මේ ගැරිහිය යුතු පිරිසක් වට කරගෙන. ඒ අයගේ අම්මාට පින්පිනිස බණ කියන්නේ හැම නෙමෙයි. ශ්‍රේෂ්ඨ උපාසක පිරිසක් කමක් නැහැ. ගැරිහිය යුතු පිරිසට ආයි බණ කියන්නේ නැහැ. ඒ කිව්වේ ගිහි භවයේ අන්ත කෙරවලට ගිය පිරිසක් ඉන්නවනේ. ආන් ඒ ගිහි පිරිස උදෙසා බණ කියන්නේ නැහැ ආයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස උදෙසා විතරයි බණ කියන්නේ. ඒකෙත් මූලික තැන දෙන්නේ භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසට. ඇයි? ශාස්ත්‍රුන් වහන්සේ ගත්ත මගෙහිමයි ගමන් කරන්නේ. ඊට එක බින්දු මාත්‍රයක් වෙනස් වැඩ කරන්නේ නැහැ. උන්වහන්සේ තමයි දක්ෂම ගොවියා මේ ලෝකෙට බිහි වෙච්ච. උන්වහන්සේ පුළුවන් තරම් වැපරුවේ මොකද්ද? ඉස්සෙල්ලාම උන්වහන්සේ කළේ උන්වහන්සේගේ කුමරු වපුර ගත්ත එක. ඒක නිසා පින්වතුනි ඔය අපි හදන ආරාමේ පැවිදි වෙන කිසිම උත්මේ අරහත්ත්වයේ සාක්ෂාත් කරනකම් ඒ ආරාමෙන් පිටට යamak නැහැ. අල්ලපු ගමේ බෝම්බ ගැහුවත් ඒ පිරිස දන්නේ නැහැ. ඒ ආරාමෙට දන් ගේනවා නම් පින්වතුන් දන් පූජා කළා නිවන් සප පතාගෙන. බණහන් එනවා නම් පින්වතුන් බණහල නිවන් දකින්න බලාගෙන. ඒ ආයත තියෙනවා එකම එක එක නීතිය. ඒ නීතිය තමයි උඹලාගේ ගිනි මේ උත්තම පිරිසට දෙන්න එපා. ඒ කියන්නේ රටේ ජනාධිපති වෙනස් වුණා. ඉතින් අපිට මොකෝ? ඈ අල්ලපු ගමේ මිනි 10ක් මරලා එක ගේ ඇතුලේ. ඉතින් අපිට මොකෝ? හැබැයි ඇවිල්ලා කිව්වොත් එහෙම. අන්න බුදුහාඳුරුව පහළ වෙලා මෙන්න මෙහෙම එකක් කිව්වා කියලා. ඒක නම් කිව්වට කමන්නේ. එහෙම නැත්තම් කිසි දෙයක් අවශ්‍ය නැහැ. නුඹලාට අපෙන් දෙන දෙයක් ගනින්නලා. නුඹලාගෙන් සිව්පසේ පමණක් ලැබුණාම ඇති. සිව්පසේට අයිතිද ඕපදූප? පන්සලේ හාමුදුරුවොත් එක ඕපදූප කියන කාලා අපාගත වෙනවා. එහෙනම් අද ලංකාවේ බෞද්ධයි කියලා කියාගන්න කී දෙනෙක් ඉඳීද මනුස්ස ලෝකේ ආයි? පන්සලේ හාමුදුරුවංග විවිධාකාර ගිහි වැඩවලට යොදා ගන්න පිරිස් අපාගත වෙනවා. නිකන් නෙමෙයි හාමුදුරුවොත් එක්කම. එහෙනම් ආයි යන්න දෙන්නේ නැහැ නේද? ඒකයි මං කිව්වේ දැම්මම පටන් ගන්න තියෙන්නේ මොකද්ද? තුවාල කුණු ලේව කන්න. ගැබ් මල ලේව කන්න. ඒව දැම්මම පටන් අරන් යන්න තියෙන්නේ නැත්තම් හේතුව මොකද? ඔකට පුරුදුුනේ නැත්තම් බඩකින් ඉන්නයි වෙන්නේ. සාසනයත් එක්ක ලේසි පහදින් සටන් කරන්න එපා. හරි සාසනයත් එක්ක. හරිම භයානක ආයුධයක් මේ හරි සාසනේ. මේ පැත්ත කැපෙන ආයුධය. දැලි පිහිය. හිස රැවුල් බා ගන්න පුළුවන්. වැරදියට පරිහරණය කළොත් මොකද වෙන්නේ? කපාගෙන තමයි ඉන්නේ. අලගත් දූපම සූත්‍රයේ බුදුහාඳුර කිව්වේ සර්පයාගේ වලිගෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඉවරයි. අනිත් පැත්ත හැල්ල දෂ්ට කළා. ඔය සර්පයාගේ වලිගෙන් තමයි අද ගොඩක් පිරිස අල්ලගෙන ඉන්නේ ධර්මය. ධර්මය අද අල්ලගෙන ඉන්නේ මොකටද? වාද කරන්න. වාද විවාද පවත්වන්න. මමයි මුදුනා. ආ පුළුවන් නම් මාත් එක්ක ඇවිල්ලා වාද කරපල්ලා. ඇහිලා නැද්ද ඕවා? මමයි ලොක්කා. එහෙම නැත්නම් පිරිසක් පිටිවරාගෙන මොකද කරන්නේ? බණ කියන. මෙතන එක බණ. තව තැනක තව බණ. තව තැනක තව බණ. තව තැනක තව බණ. අනේ අර හොඳම කුඹුර එහෙම්මමයි. තමන්ගේ කුඹුර වගා කරගන්න නැතුව තියෙන විතර වීටි ගිහිනවක එහාටද? අර වැලි කතරට. ගිහිවරලක් වට කරගෙන බණ කියන එක නේද අද බුද්ධඝම කියන්නේ? හාමුදුරුව පිරිසක් වට වෙලා බණ අහන විදිහ දැකලා තියෙනවද කොහෙද? හැබැයි හැම සූත්‍රයක්ම පටන් ගන්න පිංගුදෙනි මහණෙනි. උපාසක වරුණි කියලා මම නම් තාම දැකලා නැහැ එකම එක සූත්‍රයක්වත්. මහණෙනි. එහෙනම් එතන වැඩි පිරිසක් ඉඳලා තින්නේ කවුද? භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා. අද ධර්මදේශනාවක වැඩි හරියක් ඉන්නේ කවුද? ගිහි. එහෙනම් දැන් මේ භික්ෂුන් වහන්සේලා මොකද්ද මේ කරන්නේ? පිරිසක් එකතු කරගෙන ඒ පිරිසට බණ කියනවා. නිවන් දැකලාද? නැහැ. ඒකයි කිව්වේ පින්වතුනි අර පුණ්‍ය භූමියට යන උත්තම පිරිස. තමන්ගේ වැඩේ කරගන්නක ගම් නියම් ගම් සැරිසරන්නේ නැත. හැබැයි යම් කිසි උත්තමෙක් අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තන ආන්න එදාට ඒ උත්තමයා තරද වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය මට්ටමින් ගමන් කරයි. දිවිහිමියෙන් පණ දින තුරා සම්බුද්ධ ශාසනය ප්‍රචාරය කරයි. ඒක තමයි වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ සිංහතුනි. නිවන් දකින්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න. ඔබ වෙනුවෙන් මේ සීල උදේ සකස් කරනවා. එක වේලකින් යැපෙන පිරිසක් බිහි වෙනවා. දෙවේලක් නිර්මාණය වෙනවා. අපහසුතා තියෙන අයට පරිහරණය කිරීම උදෙසා. හැබැයි ශ්‍රේෂ්ඨ පිරිස් දූතාංග සමාදන් වෙලා ඉන්නේ. රුක්ෂ මූලිකව ඉන්න පිරිස් දකි. එක පාත්‍රයේ දන් වළඳන පිරිස් දකි. එක වේලක් දන් වළඳන පිරිස් දකි. පසු කාලයක සුසාන භූමිය හැදෙනකොට සුසාන භූමියේ ඉන්න පිරිස් දකි. මේවා දුතාංග, ශ්‍රේෂ්ඨ අංග. ගැපිලි වෙලින් පින්ඩපාතික පිරිසක් දකි. ගැපිලි වෙලින් කියන්නේ දෙන ඕනෙම දෙයක් අරගෙන වළඳනවා, එච්චරයි. ආයි තොයරි ඉල්ලක් නැහැ. ආ මේගේ පැන්නුවොත් පාත්‍රය මේකට ගියොත් එහෙම පාත්‍රේ පිරෙනවා. අර ගෙදර ටිකක් සල්ලි තියෙන ගෙදර. ඕකේ හොඳ එකක් හම්බුයි කියලා. මේගේ පන්නල යන්නේ නැහැ ඒ උත්තම පිරිස. ඒකයි ගෙපිලි වලින් පිරිසක වඩිනවා කියන්නේ. අන්න එහෙම පිරිස. උදේ 4 ඉඳලා නැගිටගෙන මහා වෙහෙස මහන්තියක් යොදාගෙන මහා වීරයක් යොදාගෙන නිවන පතන නිවන උදෙසා කටයුතු කරනවා. සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා ඒ අයට අවවාද අනුශාසනා කරනවා. කවුරු හරි කෙනෙක් මාර්ගයේ වඩන් නැතුව උකටිලි වෙලා ඉන්නකොට අර සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඒ බිල්ල ඒ වික්ෂුව ගාවට ගිහිල්ලා තේරුම් කරලා දෙනවා මේක. වීරය වඩන්න මේක කරමු. මෙන්න මෙහෙම සාස්ත්‍රුන් වහන්සේ මෙතන කියලා තියෙනවා. මේක හොඳට ඔළුවට අරගෙන මේක වඩන්න. ආදී වශයෙන් පින්වතුනි තමන්ට ඇන ඇන මේක කරන්න. ඒ වැඩ පිළිවෙල කරන උත්තමයෝ එතන ඉන්නවා. ඔබට තියෙන අදහස වෙනස් කරගන්න විතරයි. ගැරහේ යුත්තේක් වෙනවද? මේ ලෝකයේ පිනට පහළ වෙච්ච මහා ශාස්ත්‍රුන් වහන්සේගේ සර්වඥයන් වහන්සේගේ අනපිලිපදින උත්තමයෙක් වෙනවද? ඒ වෙලා බුද්ධ පුත්‍රයෙක් වෙනවද කියන එක. බුද්ධ පුත්‍ර කියන්නේ කාටද? රහතන් වහන්සේට. රහතන් වහන්සේ බුද්ධ පුත්‍රයි. ආන්නේ තැනට එනවද කියලා හිතන්න. මම මේ කියන ඒවා නෙමෙයි පිංගුදිනේ ඔබ පිළිපද මේ ඔළුවට ගන්නවා. ධර්මය. මේ කියන ඒවාල ආනේ ගෙපිලි වලින් පිණිසිකා වඩින්න පුළුවන්. කොච්චර ෂෝක්ද? ඒක හරි ෂෝක් එකක්. එහෙම මහාන වෙච්ච විරිස ඉන්නවා. රහතන් වහන්සේලාගේ ගුණ ගායනා කරද්දි අනේ ඒ රහතන් වහන්සේ නම් කොච්චර හොඳද? ඒ වගේ වෙන්න තියෙනවා නම් කියලා සිවුරට ගිය පිරිස ඉන්නවා. අද? ඉතින් ඔහේ වේලි වේලි ඉන්නවා ඒ පිරිස. නමුත් ඒ අයට පින්වදනේ මේ සද්ධර්මයේ ලැබෙනව කොයි මොහොතේ හරි. දිව්‍ය ලෝක යන ගමන නතර වෙනවා ඊට පස්සේ. කොයි මොහොතේ හරි ලැබෙනව මොන ක්‍රමයකින් හරි. ලැබිලා දිව්‍ය ලෝක යන ගමන නතර වෙලා නිවන් දකින්න වැඩපිළිවෙලේ ඒ උත්තරමියත් දෙන්න පටන් ගන්නවා. එන්නේ එහෙම ගමනක් පින්වදිනේ මේ ශාසනයේ තියෙන්නේ. හැම කෙනාම උත්සාහ කරන්න එතනට යන්න. හැම කෙනාම උත්සාහ කරන්න පින්වදිනේ අඩියෙන් අඩිය අඩියෙන් අඩිය මේක අතාරින්න. අතෑර ඉස්සරහට ඇදෙන්න. තව අල්ලගෙන ලෝකයේ අතුරට රින්ගන්න එපා. මම ඔබට පැහැදිලිවම දෙයක් කිව්වා. ඔය පඳුරේ මුද්ද නැහැ. ඔය පඳුරේ ඔය මාලේ නැහැ. ඔය තියෙනවා කියලා දෘෂ්ටියක් ගත්තට ඔය දෘෂ්ටියක් නිසා ඔහොම වෙලා තියෙන්නේ. ඔය කට්ටේ මස් නැහැ. ඕක හැපුවා කියලා බඩ පිරෙන්නේ නැහැ. ඔබගේ තාත්තා කළෙත් ඕක හපපු එක. තාත්තගේ තාත්තා කළෙත් ඕක හපපු එක. ඒ තාත්තගේ තාත්තා කළෙත් ඕක හපපු එක. ඔය තුන් දෙනාගේම බඩ පිරුන්නේ නැත්නම් ඔබ හිතනවාද ඔබගේ බඩ පිරෙයි කියලා? එහෙම හිතනවා නම් ඒකෙත් මුලාවක ඉන්නේ ඔබ. හත්මුදු පරම්පරාවක බඩ පිරিলা නෑ. ඔබ හිතනවා ඔබේ බඩ පිරෙයි කියලා. ඒගොල්ලොත් ඔහොම හිතාගෙන තමයි පින්විතිනි පඳුර හාරහාර ඔක හෙව්වේ. ඔය සැපේ නම් කවදක් ඔය කියන සාරත්වේ නම් මේ ලෝකේ හොයන්න හම් වෙන්නේ නෑ. ඔබ හොඳට සිහි කරලා බලන්න උදේ නැගිට ඔබ ආපහු සැරයක් ඇඳට යනකොට මේ මුලාව නිසා මොන තරම් දුක් කන්දරාවක් විඳලාද ඇඳට එන්නේ කියලා. ඔබ කියනවා නම් ඔය දේ සාරයි කියලා. ඔබට ඒකාන්තේම පිස්සු. ඒකාන්තේම පිස්සු. ආයි අහන්න දෙයක් නැහැ. ඔය විඳින දුක් කන්දරාව සාරයි කියලා කියනවනේ. පවුන් 10000ක් දෙනවම. උඩහම පුච්ච ගන්න කැමති කවුද? සල්ලි කියලා දෙයක. සල්ලි කියලා ලෝකයා හදලා දීපු වටින දෙයකට දෘෂ්ටිගත වෙලා. ඒකට අදාළ සංඥා විපරීතකම් ඇති කරගෙන. මේ තරම් වටින දෙයක් තවත් ලෝකේ නැහැ කියලා. ඒ උදෙසා විඳින දුක සිහි කරලා බලන්න. ඒකේ ලොකුම ටික මාගාව තියාගන්න. අරුගේ සාක්කුවේ කොච්චර තියෙන්නේ? ආ. ඊට වඩා තව ටිකක් මාගාවට ගන්න ඕනේ කොහොම හරි. ඒ පොරේට නෙමෙයිද වැහැලා තියෙන්නේ. මස් කට්ටට පොර කන බලු රංචුවක් වගේ කියන්නේ ඒකයි. කිසිම හරයක් නැති දෙයකට පොර කාලා පොර කාලා පොර කාලා පොර කාලා පොර කාලා එකෙක් ගන්නවා. ක්‍රන් කාලා ගන්නවා ඒක අරගෙන හපනවා. හැබැයි අනිත් ඒවා නතර කරනවාද පින්වතුනි ඔය මස් කට්ට ඔබට කන්න දෙනවද මස් කට්ටවත්? නෑ. උන් ඇවිල්ලා ඔබ ගෑඟට පැනලා ඔබව විනාශ කරන්න හදනවා මස් කට්ට ගන්න. ඕක තමයි මේ ලෝක ක්‍රමවේදේ. හොඳට බලන්න ඕක දිහා. මේකෙන් පැනලා යන්න එපා. උඩින් ආරෝපණය කරගන්න එපා කිසි දෙයක්. හා හා කිව්වනේ. දැන් ඉතින් එහෙමත් කිව්වනේ නේද? ඕනේ අසාරයි නේ. හා අසාරයි අසාරයි අසාරයි අසාරයි. ඒකට නෙමෙයි නිවන කියන්නේ. ඒකනේ මං කියන්නේ කෙස් කතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි කෙස් මම නෙමෙයි කෙස් මගේ නෙමෙයි කෙස් මගේ ආත්මෙ නෙමෙයි කියලා සංසාරයත් ඉස්සේ කිව්වා නිවන් දකින්න බෑනේ. ඒ වචන මාත්‍ර විතරයිනේ. නිවන් දකින්න නම් අවබෝධෙට එන්න. අතාරිනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. පිංගොදිනේ ඔබ වගේම මමත් අල්ලගෙන හිටපු කෙනෙක් තමයි. මේ ආයාසකින් කිසි දෙයක් අතහැරලා නැහැ. ආයාසකින් කිසිම දෙයක් අතහැරලා නැහැ. දැන් ඕනේ ජීවිතේ විතරයි. කවුරු හරි හොත් දැන් මරණ ඕමෝ කියලා අනේ මරන්න එපා කියලා නම් කෑ ගහනවා. ඇයි ඒ? ආයි මේ මැද ඉඳලා මේක කරන්න බෑ. මේක ඉවර කරගන්න. මේ මම යඩේ කරගෙන ඉවරුණාට පස්සේ කවුරු හරි කිව්වොත් එහෙම දැන් තෝ මරනවා කියලා. කියනවා මරන්න ඕනේ නෙමෙයි. ඕන්නම් පණ පිටින් කාහන්ද? ඇයි? දැන් ආයි මට මේක ඇති දෙයක් නැහැ. කිසි දෙයක් බලෙන් අතාරින්නේ නැහැ පින්වතුනි. ඒක මොහොතකට හිතන්නේ වා කිසි දෙයක් බලෙන් අතාරිනවා කියලා. අනේ අත අරිනවද? මේක බෑද? එහෙම ඒවා නැහැ. හිතලා බලන්න. මාත් ලෝකේ අල්ලන්න හිටපු කෙනෙක්. පේනවනේ මාත් තාම ගිහි අඳුමෙන් ඉන්නේ. ලෝකේ අල්ලන්න තමයි හිටියේ. මිලියනර් කෙනෙක් වෙන්න තමයි හිටියේ. අනිත් සාක්කුවල තියෙන සල්ලි දකිද්දි ඒ දහ ගුණයක් මගේ සාක්කුවටත් දාගන්න තැනක තමයි හිටියේ. ඉතින් හෙව්ව සාරේ හම්බුණා. දැන් හරි. එහෙනම් බලෙන් කිසි දෙයක් අතහැරලා නේද? මං එදා ඉඳලම ඔබට කිව්ව දෙයක් මොකද්ද? දහම් හරය ගන්න, දහම අවබෝධ කරගන්න කිසි දෙයක් අත අරින්න හදන්න එපා. අත ඇරෙන්න අරින්න කියලා. දැන් මොනවද මට අල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ? දේවල් ගොඩනගන්න විඳපු දුක, ඒ දුක නෑ කියලා දැනෙනකොට තියෙන ප්‍රීතිය මෙච්චරයි කියන්න බෑ. පුදුම සුවයක්. අහෝ සුඛං කිය කී ඉන්නේ. මොන සුවයක්ද? නව තව ගින්නක් ඉතුරු වෙලා තියෙනවා. මලොත්. ඒක නිසා තමයි පින්වදෙනේ කිව්වේ. යම් අවස්ථාවක පැවිද්ද සඳහා ගියොත් යා ගන්නකම් පණ තිබුණා. පිරිස් වට කරගෙන බණ කිය කිය ඉන්නේ නැහැ. පිරිසට අනුග්‍රහ කරනවා. හැමදාම හවසට පැය තුනක්. ඇයි තාම ගින්නක ඉන්නේ? පණ ටික ගියොත්. ආයි පණයන්ක කොහේ හරි. ඒ ගිහිල්ලා අර පර්ම ආයුෂ තියෙන මහා කල්ප ගණන් ආයුෂ තියෙන ඒ මොනවට යන්නේද? ඔය ගිහිල්ලා ආයි ඉන්න පැය ඉතින් අකල්ප ගණන්. මේ අවුරුදු 80යි නේ. ඒකත් නැති දෙන්න පුළුවන්. අවුරුදු 50ද දන්නේ නැහැ. ඉවරයි නේ. ඔබ හිතනවාද අරහතුන් වහන්සේ නමක් දුක් විඳින්න නැතුව ඉන්නවා කියලා? මම ඔබට එදා ඉඳලම කියනවා පින්වදනේ මේ අරහතුන් වහන්සේලා අරහත් වෙඩපත් වෙච්ච මොහොතේ ඉඳලා යම් කාලයක් ජීවත් වුණා නම් ජීවත් වුණේ අපි හින්දා. වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඒකයි මම කියන්නේ බෞද්ධ වේසයෙන් පෙනී සිටලා උන්වහන්සේලාට අපහත කරන්න එපා කියලා. උන්වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේට හොරු ගැහුවේ ඇයි? හොරුන්ගෙන් ගුටි ගන්න උනේ ඇයි? මං හින්දා. ඒක තමයි මං දරන මතේ. මට ධර්මයේ දෙන්න ඕන නිසා. උන්වහන්සේ අරහත් වෙන්න පත් වෙච්ච ගමන් පිරිනුවම් පෑවේ නැහැ. නැත්තම් ඕනෙම අරහතුන් වහන්සේ නමකට පුළුවන් පින්වතුනි අරහත් වෙන්න පත් වෙච්ච ගමන් පිරිනුවම් පාන. ආය සංස්කාරය අතහරින්න. නැවත උන්වහන්සේලා එහෙම කරන්නේ නැහැ. ඇයි ඒ? මහා දුර්ලභ අවස්ථාවක් උදා වෙලා තියෙන මේක තුලින් ලෝක සත්වයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. අන්න ඒක නිසා පින්වතුනි ලෝක සත්වයා උදෙසා ඒ දේ කරන්න උන්වහන්සේලා ජීවත් වෙනවා. පින්දපාතේ වඩින්නේ. ගියක් ගියක් ගන්න යන්නේ. එක ගෙදරකින් දානවා පැණි කොමඩු. අනිත් ගෙදරින් දානවා කැවුම්. අනිත් ගෙදරින් දානවා කිරි. අනිත් ගෙදරින් දානවා බත්. අනිත් ගෙදරින් දානවා මස්. ඔය ඔක්කොම එකට අනාගෙන කන උත්තමයෝ. උන්වහන්සේ එහෙම කෑවේ මං හින්දා. එනයි දැන් මම රජබුදුන් ද කන්න ඕනේ. හිතලා බලන්න මේ. මෙන්න මෙහෙමයි වීරය ගන්න මේ ගමන යන්න. මහා වීරයකින් කටයුතු කරන්න. ශාස්ත්‍රුන් වහන්සේ තුන් මාසයක් යවහල් කෑවේ. කන්නේ දිව්‍ය භෝජන නැතුව නෙමෙයි. අපිට පෙන්වන්න යමක්. ශාස්ත්‍රුන් වහන්සේලා තාදී ගුණයෙන් යුක්තයි. අටලෝ දහමේ කම්පා වෙන උත්තමයෝ නෙමෙයි. එහෙනම් උන්වහන්සේගේ දරුවෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අටලෝ දහමේ කම්පා නොවි හිටපල්ල කියන්න. නැත්තම් එහෙම අවශ්‍යතාවයක් තිබුණාද? ආනන්ද හාමුදුරුවෝ කියලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ වෙන ගමකට පිණිස ගා වඩින්න. ආනන්ද එහෙම කරන්න එපා. බුදුවරු මේවැ සැලෙන අය නෙමෙයි. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීන් අපි යංකෝ මේ අනිත් මනුස්ස ලෝකෙට යන්න. උතුරු කුරු දිවයිනේ ගිහිලා පිණිස ගා වඩිමු අපි. නෑ මේකෙන් පලා යන්නේ අපි. ස්වාමීන් අපි දිව්‍ය ලෝකෙට යන් එහෙනම්. නෑ මුගලා. ස්වාමීනි එහෙනම් මම මේ පෘථුවියේ තියෙන මේ පෘථුවිය කන පිට ගහලා මේ පෘථුවි යොදේ අරගෙන ඔබ වහන්සේට පූජා කරන්න ආහාරය පිණිස. ඒ වෙලාවේ අන් අයගේ දැනගැනීම මිස බුදුහාඳුරු අහනවා. එතකොට මේ ජීවීන්ට මොකද වෙන්නේ මොකල්ලා? ස්වාමීනි මම තව පෘථුවියක් මවනවා. මේකින සියලුම ජීවීන් මම මේ පෘථුවියට දාලා මම මේ පෘථුවිය කන පිට ගහලා මේකේ රසසාරය අරන් ඔබ වහන්සේට පූජා කරන්න. මට අවසර දෙන්න ඒකට. ඒ වෙලාවෙත් කිව්වන්නේ තුන් මාසයක් යවහල් කෑවා. කාලා තිනවද යවහල්? එහෙනම් පිඟුදිනේ ඔබ පූජා කරන අග්‍ර කොටස බුදුහාඳුරන්ට පූජා කරන්න කලින් උන්වහන්සේ ගාව දණින් ඇවිල්ලා කියන්න මම අද ඉඳලා මේ නිවන් මඟ සකස් කරගන්නවා කියලා. නැතු ආත්ම සංසාරයත් ඉතින් ඔබට බත් මේ පුදු පිළිමයක් තියාගෙන බත් පූජා කරලාට හරියන්නේ නැහැ. ඒක කරන්න තේරුමක් ඇතුව කරලා. ශාස්ත්‍රුන් වහන්සේ ඒසා දුකක් හින්දා ඒක නිසා. දෙවිවරු බලන් ඉන්න උන්වහන්සේලාට දම් පූජා කරා. පිළිගන්නේ නැහැ. ඇයි ලෝකෙට පෙන්වන්නේ යම? එහෙනම් පින්වතුනි එක දවසක් හරි ආහාර නැති වුණා කියලා. මම කම්පා වුණොත්. ශාස්ත්‍රුන් වහන්සේට මම නිගාවක් කළා වෙන්නේ නැද්ද? අන්න එහෙමයි වීරය ගන්න. ඔබට වීරය ගන්න තමයි හැම දෙයක්ම ශාස්ත්‍රුන් වහන්සේ කළා තියෙන්නේ. රහතන් වහන්සේලා කළා තියෙන්නේ. ඔබට වීරය නගා ගන්න. එහෙනම් ආයි මේක පස්සට දාන්න එපා. මේකට වඩා එකක්වත් ලොහු කරගන්න එපා. යථාර්ථවත් සද්ධර්මයක් තියෙන වෙලාවේ මම මේ කියන්නේ. මේක ආයි වැහෙනවා. අවුරුදු 100ක් මේක අවුරුදු 600ක් මේකට පණ පොවනවා අපි. ආයි මේක වැහෙනවා ඊට පස්සේ. ආයි මැරිලි පිදිලා ඇවිල්ලා මේක කරගන්න නම් හිතන්න එපා. මේ අද්දවෙදී මේක ඉවර කරගන්න. ගල් කුලකින් පල්ලෙහාට පයින් වෙලාවේදී අරහත් වෙටපත් වෙච්ච පිරිස හිටියා පිංගුතුනි. එහෙනම් අරහත් වෙට ආය අවුරුදු 55ක් යනකම් යන්න ඕනේ කියලා එකක් නැහැ. ඒවා කියන්න බෑ. ඒක තමන්ගේ වීරිය මත තියෙන්නේ. වීරිය වඩන එක මත. එහෙම කියලා දැන් මට ඉතින් 25යිනේ. 65යි විතර යනවා එහෙනම්. මේ ඉතුරු ටික කරගන්න බැරිය. එහෙම හිතුවොත් ඉතින් පරාදයි. මම කියන්නේ මොනම කරුණ කරි ඔබට අද ඇවිල්ලා තියෙනවනම් මේ නිවන් මඟ හරස් වෙන්න. ඒ සියලු කරුණ ඇවිල්ලා තියෙන්නේ ඔබට අවබෝධ වෙලා නැති හේතුව. එහෙනම් තව අවබෝධ කරගන්න. අවබෝධ වුණා නම් මම ඒකයි කිව්වේ. අවබෝධ වුණා නම් ආයි මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයි අතාරින්න ඕනේ කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අවබෝධ වුණා නම්. අතාරිනවා කියන එක නිකන් මේ බොහොම මේ අතේ තියාගෙන ඉන්න එකක් අතහැරියා වගේ ටොක් ගාලා. ධර්මයෙන්ම මෙනෙහි කරන්න. ධර්මයෙන්ම මෙනෙහි කරන්න. ඔබට බාධකයක් තියෙනවා නම් මේ ගමනට යන්න. අපි හිතමු පැවිදි වෙන්න ආසයි. අනේ මට කියන්නේ එක එක ආකාර එක්ස්කියුස් තියෙනවා. තව අවබෝධ කරන්න. තව අවබෝධ කරන්න. තව අවබෝධ කරන්න. ඒ වගේම බින්දුනේ මොහොතකට හිතන්න එපා. මං එතනට ගිහිල්ලා අසාර්ථක වෙයිද? එහෙමත් ඒවා තියෙනවා. මං එතනට ගිහිල්ලා අසාර්ථක වෙයිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි ඒ? ඒ කියන්නේ මං කිව්වේ ගිහියෝ කියන අයනේ දැන් ලොක්කෝ. ඒ කියන්නේ අර පැවිදි වෙච්ච උත්තම පිරිස දිහා බැලලා කියනවා මොකද්ද? හරි ඉතින්. ඔය ගියා. දැන් ඉතින් එතනත් නැහැ. මෙතනත් නැහැ. මේ හරියට මේ රත්තරන් ගුහාවක ඉන්නවා වගේ අසූචි වලක läගෙන ඉන්න නරියෙක් කියනවා මොකද්ද? අර නිදහසේ සැරිසරන කේසර සිංහරාජයේ දිහා බලාගෙන අර අසූචි වලේ ඉන්න එකා කියනවා මොකක් කියලා? ඈ හරිනේ. දැන් ගියානේ දැන් මෙතනින්. ඈ දැන් ඉතින් මෙතනත් නැහැ. එතනත් නැහැ. මෙතනත් එතනත් නැති වෙනවා ශාස්ත්‍රුන් වහන්සේගේ මහා අන ක්‍රියාත්මක කරගත්තේ නැත්තම්. මෙවුන් යන දැන්ටත් පල්ලෙහාට තමයි යන්නේ. එතනට ගිහිල්ලා එහෙම ඒව කරන්න කියොත්. හැබැයි ඒ කාරියුත් කරනවා නම් පින්වතුනි ආයි පරදින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොනවා පරදින්න? මම ඔබට කියන්නම් මේක මේ සතියේ අපේ මහත්තුරු අහලා ආපු උපහැරණයක්. මේකෙන් තේරුම් ගන්න. පින්වතුනි ඔබ මේ දක්වා කරපු හැම දෙයක්ම තරගයක්. ඔහුද නැද්ද? දිනන පිරිසක් හිටියා. ලන්ඩනයේ ලොකුම සල්ලිකාරය වෙන්න ඕනේ කියලා ඔබට හිතුණා. ඔකේ ලිමිට් එකක් තියෙනවද නැද්ද? නෑ. මම කියන්නේ එහෙම එකක් නෙමෙයි. ලන්ඩනයේ ලොකුම සල්ලිකාරයෝ අපි දන්න ලන්ඩනයේ ඉන්නවා මිලියන 60ක්. ලන්ඩනේ හැමදාම ඉංගලන්ත කියලා හදමු. මයිල මිලියන ගානක් ඉන්නවා. ඔය ඔක්කොටම පුළුවන් ද එකම මට්ටමේ සල්ලිකාරය වෙන්න? බෑනේ එහෙම වුණොත් ඉතින් සල්ලිකාරය නෙමෙයිනේ කවුරු? නේද? ඇයිද මුදුනේ කියන්නේ බෑ කවුරු හරි? එහෙනම් කොතනට ගියත් තරඟයක් තියනව නේද? දැන් පන්තියේ පළවෙනිය වෙන්න පුළුවන් ද ඔක්කොටම ළමයින්ට? ඔක්කොම ළමයින්ට පන්තියේ පළවෙනිය වෙන්න පුළුවන්ද? බෑ. පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය උනාට පස්සේ ආයේ හතරවෙනි ඒ අනිත් අයට එතනට යන්න බෑ නේද? එහෙනම් පිංගුදුනි මේ හැම එකක්ම තරංගයක්. හැම එකක්ම තරංගයක් නිසා කට්ටියක් ඉන්නව පරදින. යුනිවර්සිටි යන එක. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියට යන එක. බොහෝම සුළු පිරිසක් යන්නේ. අනිත් අය ඔක්කොම පරදිනව නේද? දැන් මෙහි අලුත් මැත් සිලබස් එකක් ඇවිල්ලා තියෙනවා. TCS වලට. එකේ ඉඳලා 9 වෙනකන් ලකුණු දෙන්නේ. 1 to 9 system එක. ඒකේ 9 ගන්නේ මුළු එංගලන්තෙම 3%ක්. 3%යි. සමහර ළමයි ඉන්නවා මං ඒකට try කරනවා කියලා යන්න. සමහර ළමයි මම නම් ඕවට try කරන්නේ. ඒතර පන්තියක් ගත්තොත් පන්තියෙන් ළමයි දෙන්නෙක් විතර ඉන්නවා මොකද්ද? එතනට try කරන. අනිත් අය try කරන්නෙම නැහැ. ඇයි? Impossible. ඒක කරන්න බෑ කියන තැනට ඇවිදින්න ඉන්නේ. බෑ තමයි. හරි. එහෙනම් තරංගයක් කොහේ හරි තියෙනවනම් ඒ තරංගේ දිනන එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි ඉන්නේ. අනිත් අය දිනන්නේ නැහැ. ඒ අය පරදිනවා. ඕන් ඔය තැන ඉඳලා නිවන දිහා බලන්න එපා. අරහත්වයට යන ගමන තරංගයක් ලෙස ගත්තොත් මේ තරංගෙන් කලින් ගිය කෙනාට ලොකු තෑග්ගක් හම්බ වෙනවා කියන එකක් නැහැ. මේ තරංගේ වටේ සම්පූර්ණ කරන හැම කෙනාම දිනු. එහෙනම් දිව්වට පාඩු නැහැ නේද? වටේ සම්පූර්ණ කරන හැම කෙනාම දිනු. ඒ විතරක් නෙමෙයි. මේ දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන යනකොට එක තැනකදී තරංගයෙන් ඉවත් වෙන්න වුණොත් ඊළඟ තැනදී ඊළඟ තරංගයේදී දුවන්න තියෙන්නේ මුල ඉඳලා නෙමෙයි. අර නවත්තපු තැන ඉඳලා. එහෙනම් මේ තරංගෙට ඇතුල් වෙලා අඩියක් දිව්වත් නොදුව ඉන්නේ උන්ට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? එහෙනම් ආයි මොනවද පැවිද්දේ අසාරත්වයක් දකින්න තියෙන්නේ? අනේ මට බැරි වෙයිද? මොනවද ආයි එහෙම හිතන්න තියෙන්නේ? පුළුවන් තරම් දුවනවා. දුවලා තරංගෙන් ඉවත් වෙන්න උනොත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒ කාන්තෙන්ම ඊළඟ තරංගෙට ඇතුල් කරගන්නවාමයි. ඒකත් කොච්චර දෙයක්ද? තරංග වලට ඇතුල් වෙන්න බැරුව කොච්චර ඉන්නවද? තරංගයට ඇතුල් කරගන්නවාමයි දුවපු කෙනෙක්. අඩියක් හරි දුවලා තිබ්බන. ඊළඟ තරංගයට ගන්නවාමයි. ආ, එතන ඉඳලා දුවන්න තියෙන්නේ. ඒ තරංගෙත් අවසන් කරන්න කලින් අයින් වුණොත්. ඊළඟ තරංගයට අනිවාර්යයෙන්ම ගන්නවා. එතන ඉඳලා දුවන්නයි තියෙන්නේ. කොයි මොහොතේ හරි වටේ සම්පූර්ණ කරපු ගමන් පරම පූජනීය තෑග්ගක් හම් වෙනවා. සියලු දුකෙන් නිදහස්. අන්න ඒක. එහෙනම් පින්වතුනි, මේ තරඟයට දුවන්න ගත්ත කිසිම කෙනෙක් පැරදිලා නැහැ. හැබැයි තරඟයේ නීති ටිකක් තියෙනවා. ඒ නීති අකුරටම කළොත් තමයි ඕව වෙන්නේ. සමහරු පාරේ දුවන්නේ නැතුව වංගු දාන්න යනවා. ඒ උන්ට ආයි කාලයකට තරඟෙට එන්න හම් වෙන්නේ නැහැ. ඇයි? බෑන්ඩ්. සිවුරේ ඉඳගෙන දහබලු වැඩ කළොත් එහෙම මොකද වෙන්නේ? ආයි කාලයකට තරඟෙට එන්න හම් වෙන්නේ නැහැ. බෑන්ඩ් වෙනවා නිකන්. සාමාන්‍යයෙන් අවුරුදු 10කට නේද මේ තරඟ වල බෑන් කරන්නේ. මේකේ බෑන් කරනවා කියලීම කොච්චරකට? බුදුවරු දසලක්ෂයකට විතර බෑන් කරනවා. බුදුවරු දසලක්ෂයක් විතර පහළ වෙනකන් උන් අර අපාය වල දුක් වෙනවා. ඒ වගේම පින්වතුනි, දායක පිරිසක් කියලා පිරිසක් හැදෙනවා. ඒගොල්ලෝ තමයි අර දුවන අයට අප්පුඩි ගහන්නේ. වතුර දෙන්නේ. දැකලා තියෙනව නේද දුවන තරම? වතුර ගහනවා ගිහිල්ලා. ග්ලූකෝස් දෙනවා. හා යා යා යා යා කියන ඔක්කොම දෙනවා. හැබැයි ඒ පිරිස එහෙම කරද්දි ඒ පිරිසට යම් දවසක අවස්ථා උදා වෙනවමක් වෙන්නද? අර තරඟෙට අතුල් වෙන්න. එහෙනම් පින්වතුනි, මේ යන තරඟය කවදාක්වත් පරදින තරඟයක් නෙමෙයි. පරදීච්චය ඔබ දැකලා ඇති. ඒ තරඟයේ නීති රීති උල්ලංඝනය කරපු පිරිස්. හරියටම තිතටම තරඟයේ නීති හරියට කළොත් ඒ කාන්තේම වීරයක් තියෙනවනම් ආයුෂයක් තියෙනවනම් තිරු පාරමිතා බලක් තියෙනවනම් ඒ කාන්තේම කොහෙද නතර වෙන්නේ? දිනුම් කණුවේ නතර වෙනවා. ඉස්සරහට ඔබ දකී මේවා. මෙතනින් එහාට පින්වතුනි මාර්ගඵල ලාභීන් හිඟ වෙන්නේ නැහැ. මෙතනින් එහාට අනන්ත අප්‍රමාණ මාර්ගඵල ලාභීන් ඔබ දකී. ඉරිදිය දකීද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මාර්ගඵල ලාභීන් නම් දකී. මේ සද්ධර්මයේ ලංකාවේ හැම දෙසින් මැහෙන්න ගනී. හැම දෙසින් මැහෙන්න ගනී මේ සද්ධර්මය. බොහෝම ශ්‍රේෂ්ඨ කාලයක් ශ්‍රී ලංකාද්වීපෙට උදා වෙනවා. ඒ විතරක් නෙමෙයි. මුළු ලෝකෙටම. මේ අපි කරන වැඩක් එහෙම නෙමෙයි. ඒවට අදාළ පිරිස් බිහි වෙලා ඉන්නවා. ඒ අය මේවා ලෝකෙට අරගෙන යයි. විවිධාකාරයෙන් ලෝකෙට අරගෙන ගිහිල්ලා ලෝකේ පිරිස බුද්ධිමත් පිරිස් මේ මෝඩයක් උ නෙමෙයි. මොකද මේ සද්ධර්මයේ තේරෙන්නේ බුද්ධිමත් අය විතරයිනේ. කියන්නේ ප්‍රඥාවන්ත පිරිස් වලට විතරනේ. ඒ අය මේකෙන් වැඩක් ගන්නේ. සුළු ප්‍රශ්න වර්ගයක් තියෙනවා මම ඒ ටිකට පොඩි උත්තර ටිකක් දෙන්නම්. එක උත්තමාවියක් ප්‍රශ්නයක් කියවලා තිබුණා. මම ඒක කියවන්නම්. මම බුදුන්ගේ මහා අන ක්‍රියාත්මක කිරීමට මඟ බලා ඉන්න කෙනෙක්. බුදුන්ගේ මහා අන තමයි මේ උත්තරීතර පැවිද්ද මහානකම. ඒ උතුම් අවස්ථාවට පත්වීමට අවශ්‍ය සියලු කැපකිරීම් කළ හැකි. මම දැනටත් ආහාරයේ ප්‍රතිවේක්ෂාව කරනවා. ඇත්තටම මම ආහාර ගන්නේ බඩගින්නට පමණි. කිසිත් අතුරු ආහාරයක් නැතුව ඉන්න පුළුවන්. ලුණුයි බතියි වුණත් කන්න පුළුවන්. ඒත් රාත්‍රියට කිසිත් නොකෑවොත් ඔළුව රිදෙන්න ගන්නවා. මේ මට මහනදම් පිරීමට බාධාවක් වේද? යම්කිසි අසනීපකින් පෙළෙනවා නම් යම් කෙනෙක්. ඒ අසනීපයේ උදෙසා බෙහෙතක් වශයෙන් ආහාරයක් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. යම්කිසි මේක අසනීපයක් නේ. මේකට කියනවා මොකක් කියලාද? ගෑස්ට්‍රයිටිස් කියලා. ගෑස්ට්‍රයිටිස් වල එක ප්‍රභේදයක් වෙන්නේ නැති මේක. හැබැයි පින්වතුනි මේ දේවල් ක්‍රමානුකූලවමක් වෙනවද? ශරීරයට හුරු වෙනවා. ඒ යම් ක්‍රමවේදයක් ශරීරයට ක්‍රමානුකූලව හුරු වෙනකොට ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. මේක මහනකමට බාධාවක් වෙන්නේ නැහැ කිසිම ආකාරයක. යම් කිසි රෝගයකින් පෙළෙනවා නම් කෙනෙක් ඒ කෙනාට අවශ්‍ය නම් බෙහෙතක් වශයෙන් ආහාරයක් ගන්න පුළුවන්. බෙහෙතක් වශයෙන්. බෙහෙත් කියන්නේත් ආහාර කියන්නේත් ඕක ඇතුළේ වෙනසක් නැහැනේ නේද? ආහාරය ගන්නෙත් මොකටද? මේ තුවාලෙට තමයි. ලෙඩක් හැදෙනවා කියලා කියන්නේ පින්වතුනි අවයවයක් දුර්වල වෙනවට. මොකක් හරි අවයවයක් දින එකක් දුර්වල වෙනවා. ඒක තමයි ලෙඩේ. දැන් දිය වැඩියාව කියන්නේ මොකද්ද? ඔය ඉන්සියුලින්ද මොකද්ද කියන හෝමෝන එක නිපදවෙන කොහෙද? ඔය තැනක් තියෙනව නේද? ඔව්. ඔන්න ඔය එකේ ඒ නිපදවෙන එකේ මොනවද? ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒකට කියනවා දියවැඩියාව කියලා. එහෙනම් ඒකට ඒක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය දේවල් තමයි බෙහෙත් විදියට දෙන්නේ. හරි නැත්නම් ඒ හෝමෝන් එක දෙන එක හරි මොකක් හරි වැඩපිළිවෙල. එහෙනම් පින්වතුනි මේ ඇඟේ තියෙන සියලුම පද්ධති අඩපණ වෙන ලෙඩක් හැදෙනවා. ඒකට කියනවා මොකද්ද? බඩගින්න කියලා. එහෙනම් අන්න ඒ ලෙඩේට බේතක් ගත්තනම් හරි. නමුත් අද ඒ ලෙඩේට ගන්න තියෙන බේත මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකද්ද? කෑම කියලා සංඥාවකින් අරන් තියෙනවා. කෑම කියන සංඥාවෙන් ගත්ත ගම මොකද වෙන්නේ? දැක්කද කන්න ඕනේ. දැක්කද කන්න ඕනේ. කොහෙන් හරි දැක්කනම් ඒක කන්න ඕනේ. චිකන් ෂොප් එකක් ගාවින් යනකොට ඉන්න බෑ. චිකන් වින්ග්ස් ටිකක් හපහප යන්න ඕනේ. ඇයි දැක්කද කන්න ඕනේ? ඇයි බේත් සංඥාව නෙවෙයි තියෙන්නේ. මුලා සංඥාවටපත් වෙලා තියෙන්නේ කෑම සංඥාවක් ඇවිදින්න. දැන් ඔය පොඩි පොඩි කාලේ දැන් දරුවට කවනවා අම්මා. අම්මා දරුවට කවනකොට බත් ටිකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? අම්මා දැන් කාලා ළමයට මේ කවන්නේ. ඒත් බත් ඉතුරු වෙනවා. අම්මා මොකද හිතන්නේ? අනේ මේ කෑම අහක දාන්න හොඳ නැහැ කියලා ඒක අරන් දා ගන්නවා කටේ. ඇයි ඒ? කෑම සංඥාවෙන් අරන් තියෙන්නේ. නමුත් ආහාරයේ බෙහෙත් සංඥාවෙන් ගන්න. දැන් ඔය අම්මම ළමයාට බෙහෙත් පොවනවා. පොවනකොට ළමයා ටිකක් බීලා ඉතුරු ටික වමනේ දානවා. මොන්න බෑ කියලා අඬනවා. දැන් අම්මා හිතනවාද අනේ අපරාධේ මේ බේත් ටික කියලා හැම අම්මා බොනවාද ඒ ටික? නෑ. එහෙනම් කෑවේයි. අපරාධේ නම් බේත් ටිකේ අපරාධයයි කන්න මොකක්ද බේත් වලට මාර ගානක් වියදම් කළා. නේද? අර කෑම මේ අර කෑම හැදිද්ද එක තුනට මොන වියදමද? 750ක්වත් වියදම් එලා නෑ. අර බේත් එක හරි වටිනවා. පවුම් පහක විතර බේත්. එහෙනම් දැන් මොකද අම්මා කරන්න ඕනේ? අනේ පුතේ උඹ බේත් බීලා ඉවරද? ඈ යකෝ පවුම් පහක් දීලා ගත්තේ. පවුම් තුනකවත් බේත් බීලා නෑ. දීපන් ඉතුරු ටික මම බොන්නේ. පිංගදරි ආහාර තියෙන්නේ කන්න නෙමෙයි. ආහාර තියෙන්නේ මේ ලෙඩේට බේත. ඔය ලෙඩේට දෙන බේත එක එක ආකාරයට හදලා තියෙනවා. දැන් විටමින් C එක එක ආකාරයට නැද්ද? හපල කන්න තියෙනවා. දිය කරලා බොන්න තියෙනවා. ඈ ඊළඟට ද්‍රාවණ ගත කරලා තියෙනවා. ඔය හැම જાතියකම තියෙනව නේද? ඒ වගේ තමයි මේ බේතක්. එක එක જાතියෙද තියෙනවා. බත් කියලා තියෙනවා. ඔය චිකන් කියලා තියෙනවා. ඔය තව මොනවා හරි જાති තියෙනවා. පිස්සා කියලා තියෙනවා. ඕවත් ඔක්කොම බේත් තමයි. ඔය ඔක්කොගෙම සංයුතිය එකක්. යකඩ එහෙම දැකලා තියෙනවද? කන්න දෙනවා කාට හරි. බඩගිනිය ගුහම යකඩ පිඟානක් ගිහිනා මේක ආහන් කියලා. නෑ. එහෙනම් ඔය එකම කෑමක්වත් චෙක් කරලා බැලුවොත් එහෙම යකඩත් නෑ, වීදුරුත් නෑ, වැලිත් නෑ, ගලුත් නෑ, ඔය මොකුත් නෑ නේද? එහෙනම් එකම සංයුතියක් ඔය හැම එකකටම තියෙන වෙනස් වෙනස් ආකාරයේ බෝඩ් ගහලා එක එක කම්පැනි වලින් හදලා. එහෙනම් චිකන් ෂොප් එකක් ගාවින් එනකොට ඔබට දකින්න ඕන දේ තමයි පිංගතුනි මේ බඩගින්න කියන රෝගය සඳහා බෙහෙත් හදන කර්මාන්ත ශාලාවක්. හිතන්නකො නිදිපෙති හදන කර්මාන්ත ශාලාවක් තියෙනවා. නිදිපෙති හදනකොට හරි සුවඳයි. ඈ නිදිපෙති හදලා ඒක පොඩ්ඩක් රත් කරනකොට පුදුම සුවඳක් එනවා කියලා හිතන්න. හෑ ඉතින් ඔතනින් යනකොට අම්මෝ පුසු මේ වැ දෙන්නකො මට හිලෝ එකක් ඉදලා කියලා කනවලු. නිකන් හිතලා බලන්න නේද මේ මේ මුලා මායාවට වැටෙන්න එපා. ජීවත් වෙන්න හරකෙක් වගේ ජීවත් වෙන්න එපා. කියන්නේ මුලාවටපත් වෙලා ජීවත් වෙන්න එපා. ඔවා තනි කර මුලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙච්චර විතර ඇඟවල්. ඉතින් අර ජිම් කාර්යයට හොඳා. උදේ ඉඳන් රෑ වෙනකන් අර කුඩ දුවනවා. ඊට පස්සේ හරි මහන්සියිද? කන එක අඩු කරන්න. කන එක අඩු කරනකොට බර වහිනවා. අපි දන්නේ එක අවස්ථාවක් තියෙනවා. මාස 7ක්. ආහාරය ශරීරයට අවශ්‍ය පමණට විතරක් ආහාර ගන්න කෙනෙක්ගේ 92ක් බර දිවිච්ච කෙනෙක් දැන් 80යි. ජිම් ගිහිල්ලා නෙමෙයි. ආහාරේ පමණ දන වළඳලා. ආහාර ඕනේ ඇයි? ආන් ඒකට වළඳලා. හැබැයි ඒ පුද්ගලයාගේ ශක්තිය නම් එහෙමමයි. ශක්තියේ කිසිම අඩුවක් වෙලා නැහැ. ශක්තිය එහෙමමයි. එහෙනම් මෙච්චර කාලේ පුද්ගලයා කාලා තියෙන කෑම අපරාධ නෙමෙයිද? වැසිකිලි පුරවල නෙමෙයිද? ඉදි මිලා ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ආහාරයේ බෙහෙත් සංඥාව ගන්න. මේ පද්ධති අක්‍රීය වෙන නිසා මේ ලෙඩේ හැදුනහම පද්ධති ඔක්කොම අක්‍රීය වෙනවා. අන්න ඒක උදෙසා ඒ ආහාර දාන්න. ලෙඩත් නැහැ. සල්ලිත් ඉතුරුයි. ඇයි ලෙඩ හැදෙන්නෙත් නැහැ. කෑමගෙන හැල්ල පටවගෙන තියාගන්න ඕනෙත් නැහැ. මුළු පවුලටම ජීවත් වෙන්න පවුම් 50ක් ඇති. දැන් කොස්කෝ එකට ගියාම මුළු කොස්කෝ එකම ගෙදරනේ. ඕකනේ ඇත්ත තත්ත්වය. ඇයි ඒ? මේ පොඩි කෑමක් එයා කන්නේ. හිතලා බලන්න ඉතින් මම ඒකයි කිව්වේ. කොහොම හිටියත් කමන්නේ හරකෙක් වගේ ඉන්න එපා. ඒ කියන්නේ මුලාවටපත් වෙලා ඉන්න එපා. ගිහි ජීවිතේ හිටියට කමක් නැහැ. හැබැයි ඔළුව උස්සගෙන ඉන්න. හරක් ගොඩේ හිටියට කමන්නේ ඔළුව උස්සගෙන ඉන්න. එතකොට තමයි කවදා හරි සිංහෙක් පේන්නේ. නැත්තම් පේන්නේ අර හරක් දාන ගොම්බෙටි ටික විතරයි. ඉතින් ඒක නිසා මේවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පැවිද්දට මේවා බාධාවල් නෙමෙයි. දැන් පැවිදි වෙන්න කාට හරි උවමනාවක් තියෙනවා නම් මේවා ගැන හිතන්න දෙයක් නැහැ. ඒවා ක්‍රමානුකූලව ගැලපිලායි අවශ්‍ය විදිහට. මේ කාලයකට පස්සේ මෙහෙම ප්‍රශ්නයක් දකින්නේ. මේකට ඉතින් මේ බොහෝ කාලයකට ඉහෙතදී මේවට උත්තර දීලා තියෙනවා. මම මස් මාංශ කන්නේ නැහැ. ඒට හේතුව නම් ඒවා අසාධාරණයෙන් ලබාගත් ඒවා නිසා මට ණය වීමට සිදු වෙන නිසා හේතුලින් මාගේ ආර්ය මාර්ගයේ වැඩිවීමටත් ආර්ය මෛත්‍රියේ වැඩිවීමටත් මහා රුකුලක්ව තිබෙනවා. ඒ මේ ඔබ දකින්නේ කෙසේද? බොහොම ශ්‍රේෂ්ඨයි. ආර්ය මාර්ගයත් වඩනවනම් ආර්ය මෛත්‍රියත් වඩනවනම් ඒක නිසා ඔබ ශ්‍රේෂ්ඨයි. මස් කනවද නොකනද දෙක තුන නම් ශ්‍රේෂ්ඨත්වයක් කියන එක මට දකින්න බෑ. ආහාරයක තියෙන්නේ ප්‍රභේද දෙකයි. එකක් ඝන, අනික ද්‍රව. ඔබට ලැබෙන ආහාරයේ ඝනද ද්‍රවද කියන එක ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඔය ඔක්කොම බලන්න තියෙන්නේ කොතනින් යනකම් විතරද? මේ දිව හරහා යනකම් විතරයි. හොඳ වෙලාවට නේද පිංගුදෙනි මිනිස්සුන්ගේ නහය කටගාව පිහිටින්නේ. නැත්තම් ඕනේ ගූ ජරාවක් කයිනේ. ඔව්ද නැද්ද? ඉතින් බලන්න විදියක් නැහැනේ. හරි හිතන්න ඔය නහය ඔළුවේ පිටිපස්සෙ පිහිටුවා කියලා. කෑම ටිකක් ගන්නෝ මේ පැත්තෙන් තියනෝ. ආ හොඳයි. දා ගන්නවා කරට. එහෙම කරයිද? නැහැ. කටට ගන්නකොට ගඳ දැනනකොට දාන්නේ. නැත්තම් මේ කන්න තියෙන රුදාවේ හැටියට අසූචිත් කාලා තමයි නතර කරන්නේ. ඒකේ ආය හන්න දෙයක් නැහැ. හොඳ වෙලාවට නැහැ තිබ්බේ මේ. ඒ වගේම දිව. මේ සෙන්සස් ටික හරහා මේක ඇතුළට යනකොට තමයි ඔය ඔක්කොම රුදාවල් තියෙන්නේ. ඊට පස්සේ පිංගුදෙනි මොනවා ගියත් වැඩක් තියෙනවද? ඔබ ඔත්පලේ ඉන්නවා. ඔබට බට දාලා. දැන් බට හරහා තමයි කන්න දෙන්නේ. දැන් ඕකට බැරිද ඕනේ දහජරාවක් දාන්න? දැන් ඔබ බේත් බොන්නේ නැහැ නේද? බේත් බොන්න අමාරුයි. ඇයි ඒ? තිත්තයි. බෙහෙත් තිත්තයි. එහෙම තිත්ත බෙහෙත් ඔබගේ ඇඟ ඇතුළට ඉන්ජෙක් කරනවා නේද? ඒකට අර මේ මේ මේ කෑල්ලක් ගහලා තියලා ඊට පස්සේ මොකද කරන්නේ? අදාළ වෙලාවට නර්ස් ඇවිල්ලා ඒකට ගහනවා. දැන් ඔය ඇඟට ඇතුල් වෙන්නේ මොනවද කියලා දන්නවද? මොන රහද කියලා දන්නවද? නැහැනේ. මොනව ඇතුළුණක් කවන්නේ ඇයි? මේක තුලින් මට ජීවිතේ පැවැතෙනවනะ. ඉතින් ඕක හිතන්න බැරිද මේක ඇතුලෙන් දාද්දි? ඒකට බටයක් ගහලම දාන්න ඕනේ. මේ කට ඇතුලෙන් දාද්දිත් ඕකම හිතන්නකෝ. මොනවා දැම්මත් මොකද කියලා. කය පවතිනවනะ. ඉතින් ඕකනේ හිතන්න තියෙන්නේ. එහෙනම් පින්වදිනි මේ කයට ආහාර පොඩ්ඩක් දාන්නද ඔය උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් වැඩ කරන්නේ? අපිත් වැඩ කළා. එහෙනම් දෝෂයක් නගනව නෙමෙයි. මුලාවෙන් නිදහස් කරගන්න හදනවා. මේ කයට හීතලෙන් පින්නේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න. රෙද්දක් දවටලා තියන්නද? උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් වැඩ කරන්නේ. එහෙම නැත්නම් ලෝකෙට පේන ඇඳුම් ගන්නද? අන්න ඒකයි හිතන්න තියෙන්නේ. එහෙනම් පිංගුදෙනි එහා ගෙදර එකාව නැත්තම් තමන්ගේ ඥාතියින්ව සතුටු කරන්න දුක් විඳින ජාතියක් ගිහියෝ කියලා කියන්නේ. තමන්ගේ ඥාතියින්ට වැඩ පෙන්නන උපරිම දුක් විඳිනවා. ඒ මුලාව නම් කියලා වැඩක් නෑ. පුදුම මුලාවක්. මොකටද මේ? තමන්ගේ ඥාතියින්ව සතුටු කරා. සතුටු කරන්න නෙමෙයි, ඥාතියින්ට වැඩ පෙන්නන්න. අපිටත් තියෙනවා කාර් එකක්. මේ බලපන්. ගෑණි මිනිහා දෙන්නම උදේ ඉඳලා රෑ වෙනකම් වැඩයි කාර් එකක් අරන්. කාර් එක ගෙදර. ඒක පදින්න බෑ, පෙට්‍රල් ගන්න සල්ලි නෑ. රෝඩ් ටැක්ස් දාගන්න සල්ලි නැහැ. ඒක නිසා ඒක ගේ ඉස්සරහා. මෙහෙම මේ අය දැකලා නැද්ද මේ රටෙත්? සුපිරිම වාහනේ අරගෙන ගෙදර තියා ගන්නවා. ඇයි ලෝකෙට පෙන්වන්නේ මේ මට වාහනේ තියෙනවා. ඒ වාහනේ ලීසින් එකක් ගෙවා ගන්න තව පැය 5ක් වැඩ. වාහනේ පදින්නත් නැහැ. ඇයි? රෝඩ් ටැක්ස් දාගන්න සල්ලි නැහැ. ඉන්ෂුරන්ස් දාගන්න සල්ලි නැහැ. ඔය හැම තියෙනවා. එහෙනම් පිංගුදින මේ මුලාවට ගිහිල්ලා මේ ලෝක සත්‍යය දුක් විඳින බව ඔබට පේන්නේ නැද්ද? ඒ තුල ඔබත් ඉන්න බව ඔබට පේන්නේ නැද්ද? එහෙනම් වහවහ මේකෙන් නිදහස් වෙනව හැරෙන්න වෙන මොනවද කරන්න තියෙන්නේ? මේ සද්ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර මේකෙන් මිදෙන්න උත්සාහ කරන්න. තරුණ පිරිස් මේ තරුණ කාලෙම මේකට යොමු වෙන්න. මේ ගෑණි වැඩිච්ච මිනිසුන්ට තියෙන දැනන් නෙමෙයි බුද්ධ ශාසනය ගැන මම ආයි ආයි කියන්නේ ඒකයි. ඒ දෘෂ්ටිගත වෙන්න එපා. මේ පරම පූජනීය දෙයක්. අනිත් එක මේ චීවරේ දරන්න පුළුවන් අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. අනිත් කිසිම කෙනෙක්ව මාන කරන්න බෑ බුද්ධ නීතිය. ඒ කාලේ නාග පිරිස් ඇවිල්ලා මහාන වෙලා ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒ වෙලා ඒ ශරීර මවා ගන්නවා. මනුස්ස ශරීර මවාගෙන ඉන්නවා. මේ මහානකම තියෙන්නේ මනුස්සෙන්ට විතරයි. ඒකයි කියන්නේ. විශේෂයෙන්ම මේවා දෙමාපියොත් දැනුවත් වෙන්න ඕනේ දේවල්. දරුවෙක් මහාන වෙන හදනකොට අයියෝ ඉවරයි දරුවා ඉතින් ඉවරයි ආයි. ඌ ගෑණිකක පැනලා ගියත් එච්චර ප්‍රශ්නයක් නෑ. ඒ තරම් පහත් තත්ත්වෙට වැහැලා අම්මලා තාත්තලා කියන ෆිරිස්. තව සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනේ පුතේ තව අවුරුද්දක් ඉඳලා යන්න. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලන්න ඕනේ දරුවාගේ සැපේ නෙමේද? ඒකයි මම කියන්නේ. අම්මලා තාත්තලා දරුවව ඉංජිනේරුවෙක් කරන්න හදන්නේ දරුවර තියන ආදරේට නෙමෙයි. මොකටද? තමන්ගේ මානෙට. එහෙම නැත්නම් දරුවා කියනවා තාත්තේ මට මහාන වෙන්න යන්න ඕනේ. ඒක තමයි මගේ එකම සතුට තාත්තේ. මම මහාන වෙන්න යන්න ඕනේ. අනේ පුතේ තව අවුරුද්දක් ඉඳලා යන්න බැරිද? ඒ කියන්නේ මොකක්ද? දැන් දරුවා අඬනවා. අඬලා දරුවා අඬන එක නවත්තන හදනකොට අනේ පුතේ තව පැයක් විතර අඬන්න බැරිද පුතේ? පොඩ්ඩක් අඬන්නකෝ පුතේ තව. ඒ වගේ වැඩක් නෙමෙයිද ඔය කියන්නේ? හේතුව පින්වතුනි මේ ලෝකය ඇති කරපු මුලා දෘෂ්ටි. ගිහිව ශ්‍රේෂ්ඨයි කියලා ඇති කරලා තියෙන මුලා දෘෂ්ටිය. ගිහි ජීවිතෙන් පරදින පිරිස් තමයි පැවිද්දට යන්නේ. එහෙම නැත්නම් මේ 60ට ගිහිල්ලා හොට බිම ඇනිච්ච අර කියන්නේ. 60 පැනලා හොට බිම ඇනුණා කියලා අපහාසයට නෙමෙයි. පුළුවන් තරම් මේ කියන්නේ මොකද්ද? පුළුවන් තරම් මේක සැපකාපං කාලා බැරි වෙන තැන ගිහිල්ලා මක් වෙනද? මහනවයා. ඒක තමයි දෙන්නේ. ඔය ඔක්කොම බ්‍රාහ්මණ මත. වේදේ තියෙන ඒවා. වේදේ කියන්නේ පැවැත්මට. නිවන නෙමෙයි වේදේ කියන්නේ. වේදේ තියෙන දේවල් ඔය. මුලින්මදී බ්‍රාහ්මචාරි, ගෘහස්ත, වානප්‍රස්ත, සන්න්‍යාසී. සන්‍යාසි තමයි කැරේ ගිහිල්ලා භාවනා කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? අවුරුදු 80ට විතර ගියාම 60 70ට ගියාම. ඇයි? දැන් ඉතින් ගිහි ජීවිතේ කරගන්න දෙයක් නැහැ නේ. දැන් මොකද කරන්නේ? දැන් ගිහිල්ලා ඉතින් මම කරි කරගෙන හිටහම යන්න තැනට හදාගන්න. අද බුදුදහම කියලා තියෙන වැඩි හරියක් මොකද්ද? හින්දුනේ. සාතුරුන් වහන්සේ කිව්වේ මොකද්ද? භද්‍ර යෞවනයේදී මෙතනට එන්න. මොකද මේක වීරිය වඩලා කරගන්න ඕන එක. සංසාරෙට මේකපාරයි කරන්න තියෙන. මෙදෙනින් ඉහට මේ දුක ඉවරයි. එහෙනම් ආයි මේ කුණු ගොඩේ ඉඳින්ද තවදුරටත් ඉන්න ඕනේ. ඒකයි පිංගුදුනි කියන්නේ දිනන්න උත්සාහ කරන්න. මේකේ හරයක් තියෙනවා නම් අපිත් හරය හොයනවා. හරයක් නැති නිසා තමයි පිංගුදුනි ඒ අවබෝධයෙන් විසිර යන්න හදන්නේ. මේ යන කිසිම කෙනෙක් පැරදිලා නැහැ. පරදිච්ච කවුරුත් නැහැ මෙතන. ගිහි ජීවිතේ. මෙහෙ තියෙන ගෙවල් විකුණලා යන්නේ. විකුණලා සාසනයට පූජා කරනවා. ගෙවල් පව අරගත්ත කියන්නේ සක්සස් කෙනෙක් නේ මේ රටවල වල ඉන්නේ. කවුරු හරි ගියක් එහෙම අරගෙන තිනවනේ. නේද? ලේසි නැහැ නේ මේ රටවල වල ගෙවල් එහෙම ගන්න. ඒවත් විකුණලා ඒවත් සාසනයට පූජා කළා. ඒ පිරිස යන්නේ. එයාලා මේ අහිගුණ්ඩක ජීවිත ගත කරන පිරිස නෙමෙයි. වීස් එකක් නැතුව හොරෙන් ඉන්න විරිස් නෙමෙයි කවුරු. මේ රටේ පුරවැසිභාවයේ තියෙන මොනෙන් අඩුවක්ද ඉතින්? ඒකයි මම කියන්නේ. එහෙනම් පෙරදිච්ච කවුරුත් මේ තැන්වල නැහැ. ඒක නිසා පින්වතුනි වීරිය වඩන්න. ඒ වගේම ඒ අවස්ථාවවලදී ඒ යුගයන්හි ඇවිදින්න ඒවට සම්බන්ධ වෙන්න. මං කියන්නේ නැහැ දැන් යමං ඔක්කොම ගනිල මෙතනට ආපුන් ඔක්කොම මරල යන්න අපිත් එක කියලා වැඩ පිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. කියන්නේ එකම එක දෙයයි. ඒ අවස්ථාවවලදී ඇවිදින්න පුළුවන් තරම් ඉක්මනින් සම්බන්ධ වෙන්න. අවුරුදු 70ක් විතර ගිහිල්ලා නම් එන්න එපා. මොකද එතන ඉන්න පිරිසට ඒක කරදරයක් බාධාවක්. ඊට කලින් එන්න. කොහොමද ඉතින් එතන ආර්යයන් වහන්සේ නමක් හැරුණකොට ඉතුරු හැමෝටම මොකද්ද? සුසාන භූමියේ කියලා පොඩි කෑල්ලක් වෙන් කළා. ඔය දර ටිකක් ගොඩ ගහලා ගින්තියලා දානවා. ඔක්කොම නීතිමයෙන් අස්සම් කළා මෙන්න මෙයා මෙහෙමයි මැරුණේ කියලා මොන හරි ඒ කරන මරණ පරීක්ෂණත් කරලා ඒව නැත්තම් ඒ පොලිසියන් වෙනවා. ඒව කරන්න කියලා ඒ අදාළ පුද්ගලයන්ට ඊට පස්සේ එයා පැත්තේ දර ගොඩක් ගහලා මකල දානවාද? පුච්චලා දානවා. ආර්යයන් වහන්සේලා නම් ඒ චිත්තකයක් බැඳලා ඒ කටයුතු කරනවා. රේරුකානේ චන්දවිමල හාමුදුරුව කියන්නේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙක් මේ කාලේ පහළ වෙච්ච. ඒ උත්තමයා වාදාහනය කරපැටි බලන්න YouTube එකේ තියෙන. එහෙනම් ආයි මොනවද තව කතා කරන්නේ? හැබැයි ආර්යයන් වහන්සේ නමක් නම් අරහතුන් වහන්සේ නමක් නම් එහෙම කරන්න සුදුසු නැහැ. ආන්ගේ උත්තමයන් උදෙසා විතරයි මේ චිතක දල්වන්නේ. හදෙතින් බලන්නේ නැහැ. පල් හොරෙක් හොඳට සල්ලි තියෙන පල් හොරෙක් මැරුණහම චිතකයේ තට්ටු 7යි. රක්කිති රජුරු මැරුණා වගේ. ගිහියොන්ට ගිය කල ගිහියෝ කිව්වේ ඔබට නෙමෙයි වැරදියට ගන්න එපා. ඔබ උපාසක පිරිස. ගිහියෝ කියලා කියන්නේ කවුද? ගැරහේ යුතු පිරිස. පංචකාම සේවනයේ යෙදෙමින් දස අකුසලයේ කර කර ඉන්න පිරිස. ඒකුන් තමයි මුදුනි. අර ශ්‍රේෂ්ඨ උතුම නිකන් දර ගොඩක් උඩ තිටිලා යනවා. ඒකයි. ඒක නිසා 60 කමන්නේ නැහැ කියමුකෝ. 70 80 වෙලා නම් ඉතින් එතනට ඇවිදලා තේරුමක් නැහැ. අනිත් අර කරදර කරා. ඒක නිසා ඊට කලින් එන්නේ. 60 දී આવොත් 70 වෙනකම් පණ තියෙයි. අවුරුදු 10ක් හරි බ්‍රහ්මචර්යාව පූර්ණේ කරා. සාසන ප්‍රතිවේදේ ක්‍රමවේදේ ඒකයි. කවුරු හරි භික්ෂුන් වහන්සේ නමකට එතනින් එහාට මාර්ගය වඩා ගන්න බැරි තරමට අසනීප වුණොත් ඒ භික්ෂුන් වහන්සේ ආහාර සහ බෙහෙත් වර්ජනය කළ සියදි විනාශ ගන්නවා. එහෙම ක්‍රමවේදයක් තිබුණේ ඒ කාලේ. කවුරුත් මරන්නේ නැහැ. නමුත් එතනින් එහාට මාර්ගය වඩා ගන්න බැරි නම් ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැත්තම් මේ කුණු කයේ ඉඳගෙන තවදුරටත් මේක කරන්න බැරි නම් කය ලෙඩ වෙලා නම් බේතක් හේතකුත් නැත්තම් ඒ උත්තමයන්ට පහළ වෙනවා හැඟීම. මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මම නිසා මේක කරගන්න බෑ. මේක මට හොඳ වෙන හේකුත් නෙමෙයි. එහෙනම් මෙතනින් එහා තවදුරටත් මම සිටීම තුළ මේ උත්තමය තවදුරටත් කරදරයටපත් වෙනවා. ඒක නිසා ඒ අය අදිස්ථාන කරනවා බෙහෙත් සහ ආහාර වර්ජනය කළා මක් වෙන්නේද? සීදි විනැසෙන්න. ඒ කියන්නේ එහෙමම මැරිලා යන. ඒකට බුදුහාඳුරු සීදි විනාසා ගැනීමක් වශයෙන් විනී නීති පනවලා නැහැ. හැබැයි ගල් කුලකින් පැන්නොත් කවුරු හරි ඒක නා සියදි වෙනසා ගැනීම කියන තැනට ආйти. ඒක තහනම් කරලා තියෙන බුද්ධ සාධකයි. ඒකයි තියෙන්නේ මේක මේ ක්‍රමවේදය. මේ සාසනික ක්‍රමවේදය. හරි බයයි නේ? එහෙම කියනකොට ඔන්න ඕකට නම් පොඩ්ඩක් බය වෙනවා නේ. ගෙපිලි වෙලින් පිටිසි ගාවඩනෝ. හරි ශෝක්. ඒක නම් කමක් නෑ. මැරිච්ච ගමන් ගිහලා දර ගොඩක් ගහලා පුච්චලා දානෝ. අනේ ඒක නම් පොඩ්ඩක් බලන්න ඕනේ තාම. ඇයි? කතා පවත්වන්නේ නැද්ද එතකොට? ඈ? ಗುಣ කතනිය කරන්නේ නැද්ද? ඊළඟට අසනීප වුණාම බේත් කරනවා. බය වෙන්න දෙයක් නැහැ. දොස්තර නෝනලා, දොස්තර මහත්තුරු පිරිසක් ඉන්නවා. ඒ අය සාසනය වෙනුවෙන් අප කැප වෙලා ඉන්නවා. අසනීපයක් වුණොත් යම්කිසි කෙනෙකුට ඒ උත්තරම පිරිස එතනට ඇවිදilla ඒ ක්‍රමවේදය කරන. දරුණු ලෙඩක් හැදුනොත් ඉතින් අපලෝ හොස්පිටල් එකේ නම් නවත්තන්න බෑ. තමුණති. ලංකා හොස්පිටල් එකේ නම් නවත්තන්න බෑ. ළඟම තියෙන රජේ රෝහල තමයි. ඇයි? එතනට යන්නේ තිරහත් කාලයක් වැජෙමෙන්න නෙමෙයි. මොකටද? නිවන් මඟ සකස් කරගන්න. අපිට උනත් එච්චර තමයි. ඒකයි කියන්නේ වීරිය වලල මක් කරගන්නද? මේක කරගන්න. දැන් ඉතින් කාට හරි එමෙ හිතනවා නම් එහෙම හරියන්නේ නැහැ. පන ඇද ඇද මුළු ඇඟම පන නැති වුණක් කවන්නේ නැහැ. ඔළුවේ යන්තම් පන තියෙනවා නම් ඒ ටික හරි ඉන්න ඕනේ. එහෙම හිතනවා නම් ඔබට සුසු තනන් නෙමෙයි ඒක. මේක පරම ශ්‍රේෂ්ඨයන්ගේ භූමිය. ඉතින් මේවා කියනකොට ඔබට තේරෙන්න ඕනේ. මේවට මේ සේ මෙසේ පිරිස් වලට එන්න බෑ. පරම ශ්‍රේෂ්ඨයන්ගේ භූමිය මේක. සාස්ත්‍රුන් වහන්සේගේ භූමිය. ඔබ දකී බුද්ධ කාලයේ සාස්ත්‍රුන් වහන්සේගේ කාලයේ දිවිච්ච ජේතවනාරාමයේ උදනින් දකීම. වෙහෙස මහන්සියට ධන ගාන වික්ෂු පිරිස් දකී. නිදි කිරා වැටෙනවා කරගන්න බැරි නිසා ධන ගගා භාවනා කරන වික්ෂුන් වහන්සේලා දකී. එහෙම උතුමෙකුට දන් හැන්දක් පූජා කරන්න තියෙනවනේ. ඒ දන් හැන්ද පූජා කරුව බලෙන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. දිව්‍ය ලෝකෙත් ඕවා පැතිරිලා යයි. එහෙම ඒවා වුණා බුද්ධ කාලේ. දැන් ඒවා වෙන්නේ නැත්තේ ඇයි? ඉතින් ඒකට අදාළකෝ වීරිය වඩන උතුමෝ බොහොම අඩුයිනේ. මස් මාංශ නොකනවා නම් ඒක ඉතින් කමක් නැහැ. ඉතින් ඒක හොඳයි. මස් මාංශ කෑවයි කියලා ඒකෙන් බාධාවකුත් නැහැ. ඒක ඉතින් ගැඹුරු දෙයක් මේ පින්වදනේ අපි ඒව කතා කරලා තියෙනවා. දීව පුළුවන් නම් ඒ දේවල් හරහා ගිහිල්ලා බලන්න. නමුත් ඉතින් ආර්ය මාර්ගයේ වඩනවා නම් ඒක නම් පරම ශ්‍රේෂ්ඨයි. අවසාන වශයෙන් ටූටි කාරණාවක් තියෙනවා. මේක මම කියවම කෙටියෙන් උත්තර දෙන්න. මොකද මේවා කතා කරපු දේවල් නෙවෙයි, මේවා අදාළ දේවල් නෙමෙයි. නමුත් මේ අහලේ වෙන නිසා මස්වැද්දෙක් සතෙකුට තිබිච්ච උගුලකට අම්මව අහුනොත් ඒ අම්මව අම්මව අහුවෙලා අම්මව මියදුනොත් ආනන්තරීය පාප කර්මයක් වෙන බව අපි කිව්වා. ඒක එහෙමම තමයි. ඇයියේ ප්‍රාණයක් ඝාතනය කිරීම උදෙසා ඇටෝපු උගුලක් තියෙනවනේ. ඒ ඇටෝපු උගුලට යම් කිසි ප්‍රාණියෙක් අහුනොත් ප්‍රාණ ඝාතයක් වෙනවා. ඔව්ද නැද්ද? හරි. යම් කිසි ප්‍රාණියෙක් අහුනොත් ඒකට ප්‍රාණ ඝාතයක් වෙනවනේ. ඒ ප්‍රාණියා අම්මා වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉතින් ආනන්තරීය පාප කර්මයක් වෙනවා. එච්චරයි. රහතන් වහන්සේ වුණොත් මොකද වෙන්නේ? ආනන්තරීය පාප කර්මයක් වෙනවා. ප්‍රාණියෙක් අල්ලගන්න තමයි එතන උගුල ඇටෙව්වේ. ඊළඟට අපි තව කතාවක් කිව්වා. හැබැයි කවුරු හරි වෙඩි තියනවා මුවෙකුට. ඒ මුවා විතරමයි දකින්නේ. ඒ මුවා දැකලා මේ මුවා මරනවා කියන හැඟීමෙන් ඒ වෙඩිල්ල තියනකොට මුවාගේ ඇඟට වැදිලා ඇඟ පසා කරගෙන වෙඩිල්ල ගිහිල්ලා රහතන් වහන්සේ නමකට වැදුනොත් ඒක හරි සියුම් තන. ඒකයි මේ ටිකක් තව හිතන්න ඔබට සිද්ධ වෙන්නේ. ගැන ගිහිල්ලා ඒක රහතන් වහන්සේ නමකට වැදුනොත් ඒක තුලින් ආනන්තරීය පාව කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ මරන්න හදපු සතා මැරුණා. හැබැයි ඔබ වෙඩිල්ල තිබුණා නම් තිබ්බනම් මේකේ වදින වදින වදින එක මැරෙන්න කියලා නම් වෙඩිල්ල තිබ්බේ. අන්න එහෙමනම් මොකද වෙන්නේ? එහෙනම් ආනන්ද රීපාප කර්මයක් සිද්ධ වෙනවා. ඒත් වෙනවා. දැනගන්න දෙයක් නැහැ. මිනිහෙක් උඩින් ගිහිල්ලා බෝම්බයක් ගහනවා. එතන අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් පින්වදනි. අම්මා කියලා දන්නේ නැහැ. ඉතින් මරනවා. දැන් හිතන්නකෝ ওই යුද්ධයක් තියෙන කාලෙක හතුරෝ විසින් එක ආමියගේ ජෝඩුවකගේ දරුවෙක්ව අරගෙන යනවා. ඒ දරුවා දන්නේත් නැහැ. ඒ දරුවා හිතන්නේ දැන් මේ හතුරා මේ මේ තස්ත්‍රවාදී තස්ත්‍රවාදීයෙක් කියලා ඒ දරුවා. ඒ විදිහට යා ට්‍රේන් වෙලා ඒ විදිහට යුද්ධෙට ඇවිදලා වෙඩි තියෙනවා. අම්මා තාත්තා එහා පැත්තේ ආමියකේ ඉන්නවා. වෙඩි දීලා එතන ඉන්න ඔක්කොම මරනවා. ඉතින් මේ දරුවාගේ අම්මා තාත්තා තස්ත්‍රවාදීයෙක් ඒ දරුවා හිතන් ඉන්නේ. නමුත් ඇත්ත අම්මා තාත්තා මැරුණා. ඉවරයි. ඉතින් මේ විදිහට මේකයි. ඕකෙන් ගන්න දින එක මේක කරුණයි. ඕවා තර්ක කරන්න කාලයක් නෙමෙයි දැන්. පැහැදිලි ධර්මයේ ඇවිදිලා තිනවා නිවන් දකින්න ධර්මයේ ඇවිදිලා තිනවා ලෝක මේ ලෝකයෙන් නිදහසෙන්න උත්සාහ කරන වෙලාව. ඕකෙන් ගන්න දින එකම එක හරයයි තියෙන්නේ. ඒ තමයි. සෝතාපන්න උනේ නැත්තම් ඔබ හතර අපායේ නිදහස් නැහැ. ඔබ අතින් අම්මා මැරෙන්න පුළුවන්. තාත්තා මැරෙන්න පුළුවන්. රහතුන් වහන්සේ මැරෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඒක. ඔබ දන්නවද ඔබගේ අම්මා ඔබගේ තාත්තා ඔය ඔය දැන් ඉන්න තාත්තමයි කියලා. එහෙම කියන්න විදිහක් නැහැනේ. එහෙම නොවෙන්නත් පුළුවන් නේ ඔන්න. නේද? එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම වෙලා ඔබ කාට හරි ගහලා ඒ ගහපු එකම අලොත් එහෙම. ඒක තාත්තන. දැන් මොකද වෙන්නේ? ආයි පණ ගන්නද? ඒ කාන්තේම අවිතිම නරකාදී නේද? හැබැයි සෝතාපන්න වුණොත් කොහොම කළවත් අම්මා මරන්න බෑ. අම්මා මැරෙන තැනට වැඩ සකස් වෙන්නේ නැහැ. තාත්තා මැරෙන තැනට වැඩ සකස් වෙන්නේ නැහැ. තාත්තායි අම්මා ඉන්න තැනට ගිහින් පරමාණු බෝම්බයක් දැම්මා. මහා ආශ්චර්යයක් වෙයි මොකද්ද? ඔක්කොම මැරිලා දෙන්නේ කුඩු තුවාල. නැගිටින් තර්ක කරන්න මේ මේ මායි එවන්නේ එහෙම එපා මේ සෝතාපන්නය පරමාණු බෝම්බ දානවද කියලා. උදාහරණයක් තමයි කිව්වේ. තේරුම් ගන්න. ඒක නිසා පින්වතුනි වහ වහ මේක සකස් කරගන්න. ඔබ ඉන්නේ මහා හරිම භයානක අඩියක. අවීතියට වැන්නොත් නම් ඉතින් ආයි කතා දෙකක් නැහැ. මම මේ කියන්නේ පෙරේතය අර තුවාලලේ කකා ඉන්නේ පෙරේතය ගැන. එතනට යන්න එපා කියලා. අවීතියට වැන්නොත් ඉතින් මොන කතාවද? ආයි ඉතින් බුදුරු දසලක්ෂයක් කෝටි ප්‍රකෝටියව ලෝකේ පහළ වුණාම එන්න බැරිය මේ පැත්තේ. එතකන් ඉතින් විඳගෙන ඉන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි අදට අමාරු කරමු. මොන හරි විශේෂයක් කියන්න තියෙනවද? නෑ නේද? හොඳයි පින්වතුනි. මේමය මේ ධර්මය වැරදියට ගන්න එපා. සාර්ථක ලෙස අරගෙන පුළුවන් තරමක් තමන්ගේ ජීවිතය හදාගන්න බලන්න. ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරනවා නම් ඒ වන්දනා කරන්න පින්වතුනි නිවන් දකින්න. ඔය බොරු වැඩ කර කර යන්නේ නැතුව. මූණිච්චාර කිසි දෙයක් කරන්න එපා. ඔබ බෞද්ධෙක් නම් භවයේ උදුරන්න. නැත්තම් බෞද්ධ කියලා කියන්න එපා. බුද්ධ ධර්මයේ කියයි. බෞද්ධ නම් භවයේ උදුරන්න. භවයේ උදුරන හේයින් බෞද්ධ වෙනවා. භවයේ උදුරන්න නම් මේ ධර්ම කරන්න. සාත්‍රුණ වහන්සේට පොඩි හරි ලෙංගතුකමක් තියෙනවනම් මේ මාර්ගය පූර්ණේ කරන්න. රහතන් වහන්සේලාට පොඩි හරි ලෙංගතුකමක් තියෙනවනම් මේ මාර්ගය පූර්ණේ කරන්න. නිකන් බොරුවට ලෝකෙට දෙන්න බුදු ගුණ ගායනා කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මම ඉතින් කියන්න තියෙන දේ ඍජුවම කියන්න එපා. තරහ මනාපකම් ඇති කරගන්න එපා අපිත් එක්ක. මේක තමයි සත්‍ය. ඉතින් සත්‍ය අහන්නනේ ආවේ. ඉතින් පොඩ්ඩක් හිතුණත් කමක් නැහැ. මොකද පින්වදේ කෝච්චියට පිරිස් දාගෙන ඉවරයි. තවත් ඉන්නවා නම් එහෙම මෙහෙම දාගන්න තමයි හදන්නේ. ඒක නිසා ආයි නලවන බණ කියන්න අවශ්‍යතාවයක් නැහැ. හිතරිදී කියලා එහෙම බණ ඔය ඇත්ත ස්වභාවය නොකිය ඉන්න එහෙම අවස්ථාවක් නැහැ. මුල් කාලේ නම් අනුකම්පාවෙන් එහෙම කළා. මොකද එක පාට මේකේ හරිය එහෙම කිව්වා නම් එහෙම මොකද වෙන්නේ? එන්නේ නැහැ පලාතක බණ අහන්න. නමුත් අර ක්‍රමක්‍රමයෙන් ඒ එනකොට හොඳ ටික ඒකට ටිකන් පත්තියන් වුණා. ඉතින් ඒක නිසා දැන් ඉතින් කොහොමත් එකයි. නගින පිරිසක් නගිනවා. තව ඉස්සරහට එන්න පිරිසක් හිතාගෙන ඉන්නවා එන්න. ඉතින් එහෙම එහෙම වෙයි. ඉතින් ඔබ මං හිතනවා ඔබ හැමදෙනාම මෙතන ඉඳී කියලා. මැරෙන්න කලින්. තමයි ජීවිතේ හොඳම කාලේ නම් එතනයි ගත කරන්න තියෙන්නේ මෙතන නෙවෙයි. මේක පොඩ්ඩක් හිතලා බලන්න. තව හිතන්නේ. මේක තමයි කරන්නේ. හොඳයි පින්තුනේ එහෙනම්. ඒ වගේම මේ ත්‍රිපිටක පූජාවල් ඒ CD බෙදා හරිනේ වැඩ පිළිවෙල ඒ සියල්ල සිද්ධ වෙනවා. මම දැන් ඔබට කිව්වා මේ ඒක නොවන කෙනෙක් සූදානම්ලු. ඇති පමණ අවශ්‍ය කීයක් ඕනෑද ඒ ඒ ඒ පමණට CD බෙදලා දෙන්න. ඒ වගේම අපි අනිත් මහත්තුරුත් ඒක ඒ කටයුතු මේ වෙනකොට කරගෙන යන මහත්තුරු ඉන්නවා. ඒ ඔබගේ මේ ආධාර උපකාරවලි ආධාර උපකාර කියලා කියන්නේ මේ ඉල්ලා ලබාගත් දේවල් නෙමෙයි. කිසිම වැරදියකට හිතන්න එපා. ඉල්ලා ලබාගත් කිසි දෙයක් නැහැ. මේ ශාසනයේ අපි ඉල්ලා කිසි දෙයක් ගන්නෙ නැහැ. ඔබට කැමතිනම් ඔබට තියෙන පමණින් ඒ දේවල් කරගන්න. ඒක ඔබගේ පිනට හේතු වෙනවා. ඒ වගේම ඒ උත්තම පිරිසකගේ නිවන නිවන් ගමනට හේතු වෙනවා. මේක නිසා ඒ විදිහට කටයුතු කරන්න. ඒ කියන්නේ ඔබගේ ඉන්නවනම් ඥාති පිරිස් මේ සද්ධර්මය දෙන්න ඕනේ කියලා හිතන. ඉතින් මේ මහත්තුරු අමතලා ඒ අයට මේ CD යවන්න. ඉතින් ලංකාවේ මම කිව්වේ ඒකයි මේ සතිය ඇතුළත මට ආපු ආරංචි හැටියට මේ සතිය ඇතුළත මම හිතන්නේ CD 1000ක් විතර බෙදලා හරිලා තියෙනවා. මේ සතිය විතර. අපි මේ මහත්මේ කිව්වා වෙළඳපොලේ CD වල හිඟයක් එන්න එනවා කියලා. ඒ කම්පැනියෙන් කෝල් කළාම ලක්ෂ එකහමාරක CD ගත්තයි කියලා. printable CD. එහෙම එකක් මාත් එක්ක කව කතා කර ඉන්න ගමන්. ඒ ඔක්කොම ලිඛිතව හැම දෙයක්ම තියෙනවා. යම් කිසි දවසක කාට හරි උවමනාවක් ආවොත් මං හිතන්නේ කාටවත් උවමනාවක් එයි කියලා. මොකද පින්වතුනි මෙතන ඉන්නේ නිවන් දකින්න යන පිරිසක්. ඒක නිසා ඒක 750කටවත් වෙනස්කමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒ කාටවත්. එතකොට කොහොම හරි ලක්ෂ එකහමාරක CD 6000ක් ඔන්නම ගානක් කිව්වා ස්ටොක් කරගත්තා කියලා අරගෙන. ඒ කියන්නේ පිංගුතුනේ ඒ පිරිස් ඒ තරම් ත්‍රිපිටක පොත් වහන්සේලා 6 නමක්. ඒ කියන්නේ කට්ටල 6 නමක්. ගවඩා කරගෙන ඉන්නේ. පුදුම ක්‍රමානුකූලව මේ කටයුතු කරනවා මේ උත්තම පිරිස. ඇයි බැරි වෙලා හරි ත්‍රිපිටක ගහන තැන පින් කරන තැනින් කිව්වොත් එහෙම. ඉවරුණා. තව මාසයක් යනවා මේක පින් කරන්න කියලා. ඔය ත්‍රිපිටකය පින් කරන එක ලේසි වැඩක් ඈ. තව මාසයක් යනවා කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අර බාරගත්ත. මේ පන්සල් වලින් බලාගෙන ඉන්න ඔය ත්‍රිපිටකය පූජා කරනකන් ඇවිදilla. පෙරහැරේ ගිහිල්ලා සාදුනාද මැද්ද ගිහිල්ලා ඉතින් ත්‍රිපිටකය පූජා කරන. කීප දෙනෙක් ඕක බලයි. නල අපේ මහත්මයෙකුට ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා කියලා ගිය සතියේ තිබුණා. අනිච්ච කියන දේ අනිත්‍ය කියලා තේරුමක් ත්‍රිපිටකවල තියෙනවා තමයි. නමුත් පාලියේ අනිච්ච කියන වචනේ තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. පෙළ දහම වෙනස් වෙලා නැහැ. ඒක නිසා ඒවට බය වෙන්න දෙයක් නැහැ. මම ගිය සතියේ ඒක කිව්වා. ආයෝක කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මහත්මයාට බයක් තියෙනවා ධර්මයේ විකෘති වෙලා තියෙන නිසා. ආනන්තරිය පාප කර්මයක් සිද්ධ වේද කියලා සංඝ වේදේ කියන. කවුරු හරි ඉතින් උඩ දීපු දෙයක්. උදාහරණයකුත් කිව්වලු මේ ඒ කියපු කෙනා දව නොදැන හරි රත් වෙච්ච යකඩයක් ඇලුවොත් පිච්චෙනවද නැද්ද කියලා ඇහුවලු. ඒ දීපු උදාහරණෙත් ගැලපෙනවා තමයි. එහෙනම් ඉතින් මේ බෞද්ධයෝ කියන හැම එකම මක් වෙන්න ඕනේ. මරණයෙන් පස්සේ අපාගත වෙන්න ඕනේ අයියේ. ධර්මයේ පොඩ්ඩක් වැරදුනොත් එimhe හැමෝම කියන්නේ මොකද? හැමෝම කියන්නේ මොකද්ද එතකොට? වැරදි ධර්මයෙන් ඉතින්. නේද? ඒ කියන්නේ ධර්මයේ යටපත් වෙන කාලෙක එතනින් එහාට ලෝකෙට බිහි වෙන හැම එකම කොහෙද යන්නේ? අපායි. ඉතින් එහෙම එකක් වෙනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ ළමක් ලෝකෙට පහළ වීම කියන එක තරම් භයානක දෙයක් තියෙනවද තවත්? උන්වහන්සේ ලෝකෙට පහළලා මැරිලා ගිය මල පෙරේතයාටත් පින් දෙන ක්‍රමවේදයක් කියලා දුන්නා. ඌටත් බත් ටිකක් කාලා ඉන්න පුළුවන් ක්‍රමවේදයක් කියලා දුන්නා. අන්න ඒ වගේ පරමසේස උතුමෙක්. ඒක නිසා ඕවට බය වෙන්න එපා. ඉතින් මට ආයිසරයක් කියන්න බෑ. මේ මට කියන්න තියෙන්නේ ඔබට ඒ තරම්ම සැකයක් තියෙනවනම් ඒ තරමටම ගලව ගන්නම් බැරි සැකයක් තියෙනවනම් එක්කෝ ඒ කියන උතුමෝත් එක්ක එකතු වෙලා අලුත් ත්‍රිපිටකයක් print කරන්න. හරි පද හද හරි පද ඔක්කොම දාලා. එහෙම නැත්තම් ඔබ ත්‍රිපිටක පූජා කරන එක ඒ ත්‍රිපිටක සඳහා දායක වෙන එක නතර කරන්න. එහෙම නැත්තම් මේ කියන දේ විශ්වාසයෙන් කටයුතු කරන්න. මම මේ හිතරිද්ද ගන්න එහෙම කියනව නෙමෙයි. තරහා ගිහිල්ලා එහෙමත් කියනව නෙමෙයි. ඒ කියන්නේ හිතරිද්ද ගන්නත් එපා. මේක තමයි ක්‍රමය. එහෙම වෙන්න හේතුවක් නැහැ. අනිච්ච කියන වචනේ පැහැදිලිවම තියෙනවා පාලියේ. පාලිය වෙනස් වෙලා නැහැ. ඉතින් සිංහල ඉතින් හරි 80ක් තියෙනවා 120ක් වෙනස්. ඕනෙම කරන වචනේත් වෙනස් තමයි. හරි. ඒවා ඉතින් ධර්මය අවබෝධ වෙනකොට අවබෝධ වෙයි. ඒකයි. හොඳයි පින්වතුනි එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් පැවැත්වීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් අනන්ත ප්‍රමාණ මහා කුසල සම්බාර ධර්මයක් සිද්ධ කරගත් වෙලාවේදී ඒ පින්ෙන් පෝෂණය වන්නාව පින්න සතුට වන්නාව මේ උත්තම පිරිසම සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන සීලුම් දෙනා. පළමු පින්තුනි සිහිපත් කරගන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ සමයේ පටන් මේ සද්ධර්මයේ දරාගෙන මේ සද්ධර්මයේ අපි අතටපත් කරගන්නකම් ඒ උදෙසා අපකැප වෙලා කටයුතු කළා වූ ඒ සීලම උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසව සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන ඒ උත්තම උත්තමාවියන් අරහතුන් වහන්සේලාගේ පටන් උන්වහන්සේලාගේ මේ ගුරුහරු ලබාගෙන මේ ත්‍රිපිටක සද්ධර්මය අපි අතටපත් වෙනකම් ඒ කටයුතු කළා වූ ඒ වගේම මාතලේ අලුලෙන් විහාරයේදී මේ ත්‍රිපිටකේ ගාන්තාරූඪ කරලා තමන්ගේ පණ දෙවෙනි කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ උත්තම වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසව තීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ උත්තම පිරිසුදුසා විහිදුවල පතුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තම පිරිස අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් උතුණේ මොහොතකට තීපත් කරගන්න මේ ශ්‍රී සද්ධර්ම කාය දරාගෙන මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මාර්ගඵලලාභීත්වයක් සහිතව මේ ලෝකයේ පුරා ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසව සිහිපත් කරගෙන ඒ වගේම පින්වතුනි ඒ අයගේ අසුරේ බෙසමින් මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයේ පුරා ප්‍රචාරය කරන්න අපකැප වෙලා කටයුතු කරන්නා වූ ඒ උපාසක උපාසිකා කියන ඒ පිරිස සිහිපත් කරගන්න පින්වතුනි ඒ සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත් ආ වූ සීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආයුදසා විහිදුවල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමින් ඒ ආය නිත්‍ය මංගල පරමහුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ඒ උත්තමයන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉදලා මේ ස්ථානෙට ආවා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මිය ඒ ආයුදසා විහිදුවල පතුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අයගේ දේවානුභාවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුණේ මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තර ගතවන් දෙදුනා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඒ සීලම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ අත්බැවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය විශේෂ විහිදුවල පතුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අයම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් ඒ ගත විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් තන සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවැඩ අසාධාරණට ලක් කරලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහින් අද ඔබව කපනවා මරනවා කොටනවා කියාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ ඇවිදින්න තමන්ට මේ ආර්ය ගමනට බාධා පමුණුවනවා නම් ඒ වගේම ලෞකික ජීවිතයට බාධා පමුණුවනවා නම් මේ කටයුතු සිද්ධ කරන්නා වූ ඒ සීල පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය විශේෂ විහිදුවල පතුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය අභවී ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පින්වතුනි මේ අපි විසින් කරගෙන යන අපි විසින් විතරක් නෙමෙයි මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරගෙන යන මේ උත්තම උත්තමාවියන් උදෙසා තමන් විසින් හරියම්බු කරගන්නා ධනෙන් කොටසක් අපකැප කරන්නා වූ ඒ සියලුම ඒ ගිහි පින්වතුන්ව සිහිපත් කරගන්න පින්වතුනි ඒ ගිහි පින්වතුන් ඇතුළුව ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුවා දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් ගුරුවරු තමන් එක එක රැකී ආරක්ෂා කරන්නා වූ ඒ පිරිස තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දිනන් මේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් කරගත් ආ වූ ඒ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ආට යම් කිසි ගහ ප්‍රපද්‍රව දෝසාන්දේ කර තිරෝ නම් ඒ සීල දෝසාන්දේ කරෙන් ගසා දූරින් භූත වේවා යක්ෂ පෙත පිසාජ මලගල කුම්බාඩාදී මෙද පෙමිණියා වූ දෝසාන්දේ කරෙන් තිරෝ නම් ඒ සීල දෝසාන්දේ කරෙන් ගසා දූරින් භූත වේවා අස්වා කටවා හෝහා ඕල්ලෝ සක සංඛා දෝසාන්දේ කර තිරෝ නම් ඒ සීල දෝසාන්දේ කරෙන් ගසා දූරින් භූත වේවා ඒ ආයත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරපුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එවනම් ඒ ආහාර පාන සකස් මේලා එදා ඈත අතීත ඉඳලා වැවමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්නකම් අවකප වේලා කඩිතු කළා වූ ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රස කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ උදසා විහිදුවල පතුරුල හරි නේපින් විහිදී පැතිරියාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගතමි දේවා අජරාමන සංඛ්‍යාතන වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරනවා ඔබ මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා දීහිතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැතිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ පිඟුතුනි මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා එහෙනම් මේ ස්ථාන භූමියේ මුල්පදිංචි කරුවන් ඇතුළු මේ ස්ථාන භූමි ගොඩලගේ මේලා ගඩොලක් ගන්න මේ ස්ථාන ගේදන බදලා කරන සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් අන්නේ පිරිසව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යැයි විශේෂ වූ විහිදුවල පතුරුල හරි නේපින් විහිදී පැතිරියාමෙන් ඒ ඇත යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගත මිදිරා අජරාමන සංඛ්‍යතන වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි අවසාන වශයෙන් සිහිපත් කරන ඔබ මේ ස්ථානට එන්න බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානට ආපු දු වියති. එහෙනම් ඒ මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ වගේම යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙති. ඒ වගේම පිඟුතුනි සජීවීව මේ සද්ධර්මයේ අද ලෝකින ඕනම කෙනෙකුට ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඒ වගේම මේ දේවල් පටිගත කරලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම උදා වෙලා තියෙන පිඟුතුනි මේ විද්‍යාඥමතෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තේවාදික පිරිසක් විසින් ලෝකෙට දීපු දායාද නිසා ඒ දායාද උපයෝගී කරගෙන නිවන් දකින්න අපි පිඟුතුනි අපි ඉතින් මේ රැස් කරගත්තා වූ සීලම පිං ඒ විද්‍යාඥ මාසින් සම්බන්ධ පිරිසත් එයාගේ අන්තේවාසික පිරිසත් සිහිපත් කළේ එයාට විදුල පතුල හරි නේපින් මිහිදී පැතිරියාමෙන් එයාත් යම් කිසි අභව ස්ථානයක ඉන්නෝ නම් ඒ ගත මේ දේවා ආචාරාමන සංඛ්‍යාතන වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. එවනම් පිඟුතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ මහා කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්භේව තුළදී නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.